සියලු දෙනා සාදුකාරයක් දෙන්න. නමෝ නමෝ බුද්ද දිවාකරාය, නමෝ නමෝ ගෝතම චන්දිමාය, නමෝ නමෝ නන්ත ගුණන්වාය, නමෝ නමෝ තාකිය නන්දනාය, නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං, නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසභං. වැඩමවා වදාළ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. කාරුණික පින්වතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියන ආරාධනා කරන්නේ ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් නිසින්තන්න කියලා හිතාගෙන, ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගත වන්ට දිච්ච ඒ සියලුම ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ පිරිස් දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභාවිත තැනක ඉන්නවනම් එයින් අත මිදලා සුමිත මුමුත වෙන්න කියලා හිතාගෙන, මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. පින්වතුනි, සියලුම දෙනා මොහොතක් සිහි කරගන්න, අනාදිමත් සංසාරක ඉඳලෙන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ට අහු වෙලා මම කියන සංකල්පය තුළ මම මුදුන්පත් කරගන්න යන ගමනේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට නිගාවක් සිද්ධ වුණා නම් තමන්ගේ අතින් උන්වහන්සේලාට උපවාදයක් අපවාදයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා ප්‍රමා කර සිටීම සියලුම දෙනා, ඒ වගේම අදිස්ථාන කරන්න මේ නිවන් මාගේ යන ගමනේදී ඔබට කුමන හෝ දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ දහම් ගැටලුව අද දිනේ සාකච්ඡා වේවා. මේ දහම් දේශනාව අවසන් වෙනට කලින් ඒ දහසක් නයින් සෝතා දහසක් නයින් ප්‍රතිමන්විත ඒ උතුම් වූ සෝතාපන්න ඵලයේ තීතත්වා ඒ සෝතාපන්න ඵලයේ පිහිටයි යමෙක් ඇතනම් ඒ අය මාර්ග ඵලයන් උපසම්පදා කරගනිත්වා කියලා ස්ථිර අධිෂ්ඨානයකින් යුක්තව සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන්න සෝදානම් වෙන සීලෙන් දෙනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපි ප්‍රශ්න ටිකක් කතා කරගෙන යමු. ඊට පස්සේ මේ දායකයන් කර්ම සංසකම් මූලික කාරණාවක් ගැන අහලා තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් කතා කරගමු. ඒකත් කතා කරගෙන එතනින් එහාට තියෙන කර්ම කාරණා ටික විස්තර කරගමු. ස්වාමීන් වහන්සේ පින සහ කුසලයේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන්න අප කළ යුත්තේ පින්ද කුසල්ද කියලා. පින්තුනි, අපි කළ යුත්තේ පින්ද කුසල්ද කියන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි අපි පිනුත් කරන්න ඕනේ කුසලුත් කරා. එතකොට පින්ද කුසල්ද යන කර්තව්‍ය තුල මේ පින කියලා කියන්නේ පින්තුනි මතු භවයන් පිනවීම උදෙසා කරගෙන යන වැඩ පිළිවෙල. එතන මතු භවයක පින වෙන්නේ. මතු භවය කියලා කිව්වේ පින්තුනි දැන් ඔබ මේ වෙලාවේ යම් භවක ඉන්නවනේ. මේ වෙලාවේ ඔබ ධර්මයේ ශ්‍රවණය කරන භව තමයි ඔබට තියෙන්නේ. එතන මේ වෙලාවේ ඔබ ඒ භවේ නම් ඉන්නේ. මෙතනින් එහාට යම් භවක් තියෙනවා නම් අන්නේ භවය පිනවන්න. මොන භවක් හටගත්තත් ඒ භවය තුල පිනවන්න තියෙන දෙයකට තමයි පින කියලා කියන්නේ. එහෙනම් පින් කළ යුතුමේ. පින් කරන එක නැවැත්වුවොත් මොකද වෙන්නේ? එතනින් පින්වතුනි තමන්ට යම් භවයක් ආපු ගමන් එතනින් එහාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පිනක් තිබුණ නැත්තම් තථාගතයන් වහන්සේට පිනක් තිබුණ නැත්තම් පින්වතුනි උන්වහන්සේට දානයක්වත් හම්බ වෙයිද? උන්වහන්සේට කුසල් කිරීම නිසාද මේ දාන හම්බුනේ? උන්වහන්සේ අතීත සංසාරයේ අතීතයේ කුසල් කරපු නිසාද දාන හම්බුනේ? එහෙම නැත්තම් පින් කරපු නිසා. පින් කරපු නිසා. එහෙනම් දැන් මේ පින කියන එකද ගරහන්න බෑ කාටවත්. ඒ මෝඩ මිනිස්සු දිනදෙන්නේ පින කියන එකද ගරහන්න. තථාගතයන් වහන්සේ කවදාකවත් පිනට ගැරහෙව්වේ නැහැ. මා වික්කවේ පුඤ්ඤානම් බාහිත දුකං සේතම් වික්කවේ আদি වචනම් පුඤ්ඤන්ති. මහණෙනි පිනට බිය වෙන්න එපා. මේ සැපයට කියන තව නමක් තමයි මේ පින කියලා කියන්නේ. එන සැපයට කියන නමක් නම් පින කියලා කියන්නේ. පින්වතුනි මේ පිනට බිය වෙන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. සුමනාවනි දන් දී යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණව නිවන් දකින තෙක් මේ පින මහෝපකාරී වන්නේය. සුමනාසිපතිනි තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වතුනි මේ පින් කියන එක කරන්න පුළුවන් තරම් තමන්ට යම් අවස්ථාවක් උදා වුණා නම් ඒ පින නොකර ඉන්න එපා. පින කියන එක කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ පින කියන්නේ පින්වතුනි ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉදිරි අනාගතයේදී යම් හේකින් නිවන් දැක ගන්න බැරි වුණා කියලා හිතන්නේ. එතකොට ඉතින් මේ පින මහෝපකාරී වෙන්නේ පෑ යම් වෙලාවක. ඒ පින කරගෙන ඇවිදින්නනේ ප්‍රතිපහසුකමක් හරි සැලසෙන්නේ. නැත්නම් එහෙම පැවිදි වෙයි. පැවිදිලා හටියුදු කරනවා දානයක් හම්බ වෙන්නේ. දැන් කොහොමද නිවන් දැකේ? පින බල දීම නිසා පළවෙනි ගෙදරටම පින්න පාද වැඩිහම් පළවෙනි ගෙදරින්ම හම්බ වෙනවා පාත්තරේ පිරේ. එතකොට පාත්තරේ තරගෙන ආපහු හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි ගෙදරට ගියා පාත්තරේ දුන්නේ රොටි කෑල්ලක් විතරයි. ඊළඟ ගෙදර තියෙන තව හැතැම්මක් කෑද්ද. දැන් මොකද කරන්නේ? දැන් හැතැම්මක් කෑද්ද නැනකම් පින්න පාදේ වඩින්න ඕනේ නේද? ඒකනේ තියෙන ප්‍රශ්න. එහෙනම් දැන් පින කොච්චර මහෝපකාරී වෙනවද බලන්න. අද මේ ආවි මේ චීවර දරාගෙන ඉන්න මේ මහා උත්තමයන්ට පින දීපෙච්ච නිසා නේද චීවරයක් හම්. නැත්තම් පින්දෙන පිනක් තිබුණ නැත්තම් මේ සාසනයට හරිය මේ පින තිබුණ නැත්තම් චීවරයක තරම් දෙයක්වත් හම්බ වෙන්නේ. එහෙනම් මේ පින් කරපු එකේ විපාක තමයි ඊ ලැබෙන්නේ. එහෙනම් කිසිම කෙනෙක් හිතා ගන්න එපා පින්දෙන පින් කළාට පස්සේ සසර දික් වෙනවා කියලා. මේ සසර කියන්නේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි මේ මිනිස්සු කතා කරන්නේ සසර දික් වෙනවා කියලා. ඉතින් සසර දික් වෙනවා කියන කතාවක් නෑ. දැන් ඔබට තව මේ ඔබට ලැබෙන ආත්මයක් තියෙනවද? නෑ මං අහන්නේ ඔබට ඊළඟ ආත්මයක් දැන් තියෙනවද? තියෙනවා නම් කියන්නකෝ මොකෙක් කරාද උපදීනේ? දන්නේ නෑ නේද? ඉතින් කොහොමද දන්නේ ඊළඟ ආත්මයක් තියෙනවද කියලා? මේ බණ ටික අහන්න ඇවිල්ලා මේ අරහතටමත් උනොම කොහෙද? එහෙනම් කොහොමද කියන්නේ ඊළඟට ආත්මයක් තියෙනවා කියලා? ආත්මයක් තියෙනවා මං අහන්නේ ඔබ ඊළඟ ආත්මයකට යනවා කියලා කොහොමද දන්නේ? එහෙනම් දැන් සංසාරය දික් වෙනවා කියන්නේ පින් කළාම? එහෙනම් පින් කරා කියලා සසර දික් වෙන්නේ නැහැ. රාග ద్వේෂ මෝහ තියෙනකන් සසරේ යනවා. ඒක මේ පින් කළාම සිද්ධ වෙන එකක් නෙමෙයි. රාග ద్వේෂ මෝහයන් තියෙන කම්පින්ගුදින සසර යනවා යම් මොහොතක ඔබ රාග ద్వේෂ මෝහයන් නතර කළා නම් ඔබ කොච්චර බින් කළත් වැඩක් තියෙනවා. රාගදේශ මොහය නතර කළා නම් කොච්චර පින් කළත් පින්වතුනි එතනින් එහාට ඒ පින්වත් පරිසම් දෙන්නේ නැහැ. පින් කළාම සසර යනවා නම් ඉතින් නිවන් දකින්න වෙන්නේ නැහැ නේ කාටවත්. පින් කරාම සසර යනවා කියලා කිය අනිත් පැත්ත කියන්නේ මට. මම අනිත් පැත්ත. ඈ පින් කළේ නැත්තම් සසර යන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කට්ටියත් ඒ කරන්නේ? පිනි අනිත් පැත්ත කරගෙන ඉන්න සසර යන්නේ නැතිව. නේද? ඒක මේ විකාර කතාවක් නේ. ඒක නිසා පින්වතුනි ඔබ පුළුවන් තරම් පින් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. Taman ඉඳ ලැබෙන හැම මොහොතකම පිනක් කරන්න, ඒ වගේම දහමක් කරන්න. අපේ පැරණි අපිට කියලා දී මේ පින් දහම් කරගෙන ඉන්න කියලා නේද? පින් දහම් කරගෙන ඉන්න කියලා කිව්වේ පින්වතුනි පින සහ කුසලයේ කරන්න කියන එක තමයි පින් දහම් කරන්න කියලා කිව්වේ. ඔය අපේ පැරණි කියන කතාව ගැන ලොකු විශ්වාසයක් නැහැ නේ අපේ මිනිසුන්ට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පිනකට දහමකට මේ ලැබියා වෙලා ඉන්න දරුවෙක් මේ ඉන්නවා නම් කොච්චර හොඳ කියලා කියන්නේ. දැන් පිනට දහමට ලැබී කියලා කියන්නේ පිංගුදින පිනටත් ලැබී දහමටත් ලැබී දහමට කිව්වේ කුසලයට ලැබී. එහෙනම් දැන් ඔන්න පින් කළා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට හැකි හැම අවස්ථාවකම පින් කරන්න. මේ උත්තමයන් වහන්සේලා වන්දනා කරගන්න එක පිනක් නෙමෙයිද? තථාගතයන් වහන්සේ වන්දනා කරගන්න එක පිනක් නෙමෙයිද? ඒ හැම එකම පිංගුදින උපනිශ්‍රයක් සැරසෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අටමහා කුසලයේ කරන්න ඕනේ. අටමහා කුසලයේ කරන කෙනාට තමයි පිංගුදින අර උපනිශ්‍රේ සම්පත්තිය ලැබෙන්නේ අර පිනේ. ඇඳුම ඇඳගත්ත කෙනාට තමයි ආභරණේ වටිනකම තියෙන්නේ. ඇඳුම නැති කෙනාට ආභරණේ වැඩක් තියෙනවද? නෑ, ආභරණෙන් මිලිවහන්න බෑ. එහෙනම් උපනිශ්‍රයක් ගන්න, ඒ උපනිශ්‍රය ගන්න කලින් පුළුවන් තරම් ඉක්මන් කරන්න මොනව ගන්නද? නිශ්‍රය සම්පත්තිය ගන්න. එහෙනම් මේ නිශ්‍රය සම්පත්තිය ගන්න නම් පිටින් ඒ කාන්තේම අවශ්‍ය දේ මොකක්ද? නිශ්‍රය සම්පත්තිය ගන්න නම් ඒ කාන්තේම අවශ්‍ය දේ තමයි මේ අටමහා කුසලයේ කරන්නේ. මොනවද මේ අටමහා කුසලයේ කියලා කියන්නේ? අද ඉතින් හදාගෙන තියෙන අටමහා කුසල් කියලා අමුතු જાති එකක්. කෙත්වත් පූජාව අටමහා කුසල් වලට දානවා. තථාගතයන් වහන්සේ චූලහත්ති පදෝම සූත්‍රයේ දේශනා කරලා තිනවා කෙත්වත් ගන්න බෑ, බාර ගන්න බෑ. ගව මහීසාදී බාර ගන්න බෑ. අලියත්තු බාර ගන්න බෑ. අමු දාන්නේ බාර ගන්න බෑ. අමු මස් බාර ගන්න බෑ. දැසි දස්සෝ බාර ගන්න බෑ. සේවක සේවිකාව බාර ගන්න බෑ. කර්ණ වැමියෝ බාර ගන්න බෑ. ඔය ඔක්කොම දේශනා කරලා තියෙනවා. එහෙනම් කෙත්වතු කෙත්වතු පූජාව කොහොමද අටමහා කුසලයේ එකක් වෙන්නේ? එහෙනම් කෙත්වතු පූජාව නෙමෙයි පිංගුද අටමහා කුසල් කියලා කියන්නේ. අටමහා කුසලයක් කියලා කියන්නේ මොකක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වීමයි අටමහා කුසලයටපත් වෙනවා කියලා කියන්නේ. ඒ කුසලයේ පූර්ණේ කරන්න තියෙන දේ. නූපන් කුසලයක් තියෙනවා නම් ඒ නූපන් කුසලයේ පූර්ණේ කරන්න තමයි ඔය කියන වීරිය වඩා ගන්න. එහෙනම් නූපන් කුසල් කියලා කියන්නේ මොකද? සම්මාදිටියටපත් වෙච්ච කෙනාට පිටින් එතනින් එහාට මේ මාර්ගයේ වඩා ගන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? ඒ කෙනා තමන්ට නූපන් කුසල් ධර්ම තියෙනවා නම් ඒ නූපන් කුසල් ධර්ම වැඩි දියුණු කරන වැඩ පිළිවෙලක ඉන්නවා. අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නහති පජහති කියලා. සම්මාදිටියටපත් වෙන කෙනා ඊළඟට වීර්ය වඩනවා පිටින් සම්මා සංකප්පේ උදා කරගන්න. ඊළඟට වීර්ය වඩනවා සම්මා වාචාව කම්මන්තේ ආජීවේ වායාමේ ආදී වශයෙන් ඔය තියෙන ටික උදා කරගන්න. එහෙනම් මේ නූපන් කුසලයක් තියෙනවා නම් ඒ නූපන් කුසලේ උප්පන්න ගන්න මෙර වීර්ය වඩන වැඩ පිළිවෙලක් එතන තියෙනවා. එහෙනම් අටමහ කුසලයේ හේවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිස්රේ දහම වෙන්නේ. අන්නේ නිස්රේ දහම මනාකොට ලබා ගත්තා නම් අනිත් සියලු දේ පින්විතනි උපනිස්රේ වෙන්නේ. එහෙනම් අපි කොතනකවත් කියන්නේ නැහැ මේ පින් කරන්න එපා කියලා. ඔය පින් කර කර ඉන්න පිරිසට අපි කියනවා ඔය මධ්‍යම දහම ඉන්නා වගේම දැන් ප්‍රණීත දහමට හිත යොමු කරන්න. ප්‍රණීත දහමට හිත යොමු කරන්න කියලා කිව්වට ඉන්නේ නිවන් මාර්ගයට හැරලා නිවන් මාර්ග සාක්ෂාත් කරන්න යා නාරිය ආශ්‍රායක මාර්ගයට පත් වෙන්න කටයුතු කරන්න. සෝතාපන්න ඵලයට පත් වෙන්න කටයුතු කරන්න. ඊට පස්සේ අරියතක මඟ දිගේ යන්න. අන්නේ වැඩ කටයුත්ත කරන්න කියලායි අපි කියන්නේ. ඒක තුලින් කවදාක්වත් අපි කියන්නේ නැහැ පිටින් අනිත් දේවල් කරන්න එපා කියලා. මොකද අනිත් දේවල් ඒකාන්තයෙන්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට කවදාක්වත් ප්‍රත්‍යපහදුකමක් සැලසෙන්නේ නැහැ. මේ නිවන් මාර්ගයට වැස්සට පස්සේ මේ නිවන් මාර්ගයේ යද්දි පිංගුදේ ප්‍රත්‍යපහදුකමක් සැලසෙන්නේ විදිහක් නැති වෙනවා ඊට පස්සේ. බුදුහාඳුරන්ගේ කාලේක හාඳුරු නමක් හිටියා. ඒ හාඳුරන්ට කිසිම දවසක ආහාරයක් ලැබෙන්නේ නැහැ. සීවලි හාඳුරුට උන්වහන්සේට ආහාර ඉතිරිලා යනවා. එහෙනම් මේ කරපු පින්වල ඵල විපාක නේද? එහෙනම් එතනින් නේද මේක පටන් ගන්න තියෙන්නේ? ඒ හාමුදුරුව ජීවිත කාලෙම බඩ පිරෙන්න යමක් කෑවනම් කෑවේ සිංහදෙන පිරිනුවම් පාන දවසේ ඒත් කෑවේ සතු මදුර. ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ තියෙන මහා ආශ්චර්යයකට පින් සිද්ධ වෙන්න තමයි ඒක සිද්ධ වුනේ. නැත්තම් ඒක හම් වෙන්නේ නැහැ. ඒ හාමුදුරුව ගිහි කාලේ බොහොම විරූපී කෙනෙක්. කාලයක් තිස්සේ මේ අර මේ රාක්ෂයෙක් වෙලා ඉඳලා මිනිස්සුන්ට අඩන්තේට්ටම් කළා. ඒ මේ යක්ෂ පොඩස් වලට අඩන්තේට්ටම් කළා. ඒ ඒ කරගත්ත දෙයක් නිසා කිසිම කෑමක් හම් වෙන්නේ නැහැ. රජුරු දන් දෙන දැන්න ගියාට පස්සේ පළවෙනි දවසේ ගියාට පස්සේ මහා ගැරණි කුණක් ඇනවලු බත්පතියට බත් ඔරුවට. මොකද මේ මොකාවු නිසාද මේකුනේ කියලා බල ගහලා පෙන්වුවා. එදායින් පස්සේ පිංගුතුනි අනික් මිනිස්සු කාලා ඉතුරු වෙන කෑම ටික හලනවා වලකට. අන්නේ වලේ බහලා කපුටොයි බල්ලොයි එක එකතු වෙලා තමයි අර කෑම ටික කන්නේ. ඔන්න ඒ මට්ටම තමයි හදාගන්නේ. ඔහොම ඉඳද්දි පිංගුතුනි දවසක් මේ සරියුත් මහරහතන් වහන්සේට මුණ ගැහිලා සරියුත් මහරහතන් වහන්සේ අනුකම්පා කරලා මේ හාමුදුරුවෝ පැවිදි කරගන්න. බුදුහාමුදුරුවෝ මේ අවසර අරගෙන මේ හාමුදුරන්ට මේ අනිත් හැමෝම හිතන් ඉන්නේ මේ හාමුදුරුව හරිම ඉරිදි සම්පන්නයි කියලා. ඒකට හේතුව තමයි මේ මුන්වහන්සේට බත් හැන්දක් බෙදන්න යනකොට පිංගුතුනි පුංචි හැන්දක් දාපු ගමන් ඊළඟ හැන්ද දාන්න එනකොට බත් මේ අර පාත්‍රයේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා බව පේනවා දාන එක කියලා. මේ කර්ම විපාකයේ සයිස් එක. දැන් මොකද මේ? අනික කෙනා හිතනවා මේක පිරිලා අනේ මහා ආනුභාවයක් කියලා එතන යන්නේ යනවා. හැමදාම කන්නේ වෙන්නේ කොච්චරයිද? මෙන්න මේ බත් හැන්දක ප්‍රමාණයක් විතරයි හැමදාම කන්නේ. කෘෂ වෙලා ගිහිල්ලා කෙට්ටුම කෙට්ටු වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මුන්වහන්සේ විරිණුවම් පාන ළඟයි දැන් හරිත් මහරහතන් වහන්සේ දැක්ක මුන්වහන්සේට මේ ආහාර ලැබෙන්නේ නැති නිසා නමුත් ඉතින් අරිහතුන් වහන්සේ දෙනවා. උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ඒකයි මම කියන්නේ මේකෙදි අපිට කොච්චර කැම තිබ්බා වැඩක් තියෙනවා කියන්නේ. අපිට කොච්චර කැම තිබ්බා වැඩක් තියෙනවා. උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. අරිහත්ත්වයට පත් වුණාට පස්සේ මේකෙදි කන්න නෙමෙයි. මම ඒක කියන්නේ අපිව පණ පිටින් කෑවක් කමන්නේ. ඔය මේවට ද්‍රෝහිකම් කරන මේවත් එක හැපෙන්නේ නේද පිරිසට මම කියන්නේ ඒකයි. අරිහත්ත්වයට පත් වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉතහල්ලා. අරිහත්ත්වයට පත් වුණාට පස්සේ මං කියන්න ඕන්න මං අරිහත්ත්වයට පත් වුණා දැන් වරෙන් ඇවිල්ලා පණ පිටින් කාහල්ලා කියලා. ඉති ප්‍රශ්නයක් නැහැ. එතකන් තමයි මේ ඉන්න අවශ්‍යතාවයේදී. ඉතින් බිංගුතුනි අර උත්තමයේදී මහා පරම ශ්‍රේෂ්ඨයෙක් ඉතින් අරිහත්ත්වයට පත් වෙච්ච මහා උතුමෙක්නේ. නමුත් ඉතින් කන්න හම්බෙන්නේ අරිහත්ත්වයට පත් වුණා. ඉතින් සංසාරේ කරගත්ත දේ අල්ලලා නවත්තන්නද? දැන් මොකද වෙන්නේ ඉතින්? දැන් මුන්වහන්සේ මේ පිරිනිවන් පාන මේ දවසත් උදා වුණා. පිරිනිවන් පාන දවසේ හරිත් මහරහතන් වහන්සේ දන්නව අද දිනේ මේ උත්තමයා පිරිනිවන් පාන. ඉතින් උන්වහන්සේ අදිස්ථානයක් කළා මේ පිරිනිවන් පාන යන දවසේවත් අනුම ධර්මයේ උන්වහන්සේට බඩ කඩ පිරෙන ආහාර ටිකක් ලැබුණා නම් හොඳයි කියලා. ඒක ඉවර වෙලා උන්වහන්සේ කිව්වා යම් මාත්‍රක පිට පාති කියලා. සාරිපුත්‍රයන් වහන්සේට පින්වතුනි ඒ කාලේ හිටපු මිනිස්සු පුදුමාකාර ගරු කරනවා. තථාගතයන් වහන්සේ හා සමාන කොටගෙන උන්වහන්සේට දෙවෙනි වෙච්ච ආකාරයෙන් කටයුතු කරනවා. සාරිපුත්‍රයන් වහන්සේ වීදියේ පිණිසුකා වැඩියා නම් පළවෙනි ගෙදර යනකොටම ඒකට ඉතින් බින්ද පාත් ලැබිලි ඉවරයි. ආයි උන්වහන්සේට දෙවෙනි ගෙදරකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තරම් මහා පරම ශ්‍රේෂ්ඨයෙන් උන්වහන්සේ මේ හාමුදුරුවොත් එක බින්ද පාත් වඩිනවා. එක ගෙදරකින්වත් අන්න හම්බෙන්නේ නැහැ. එක ගෙදරකින්වත් බින්ද පාතේ නැහැ. හේතුව අනේ හාමුදුරනේ උයලා නැහැ නේද? මොකක් හරි හේතුවක් සැකසෙලා අනේ හාමුදුරනේ කාලය ඉවරයි ඉන්නේ දැන්. මොකක් හරි හේතුවක් සැකසෙලා මොකද වෙන්නේ? මේ දානේ වාර වෙනවා. අන්තිමන උන්වහන්සේ දේශනා කළා එහෙනම් හරියන්නේ නැහැ. ඔබ යන්නක විහාරෙට. ඔබ විහාරෙට ගිහිල්ලා ඉන්න. මම පින්ඳ පාදේ වැල්ල පින්ඳ පාදේ එවන්න ඔබට. දැන්වලද? දැන් මොකද උනේ? අර මේ අරහතන් වහන්සේ වැඩිය විහාරෙට. සාරිපුත්‍රයන් වහන්සේ ඊට පස්සේ වීදිර වෙලා පිණිස ගාබන්නකොට උන්වහන්සේට පළවෙනි ගෙදරි මහදාතනයක් ආවා. අනේ ස්වාමීන් වහන්සේ එන්න කියලා. උන්වහන්සේ දානේ වළඳන ඉවරලා එතන හිටපු සේවකයෙකුට කිව්වා. පන්සලේ ඉන්න දානශාලාවේ එක වික්ෂුන් වහන්සේ නම ඒ උත්තමයට මෙන්න මේක ගිහින් දෙන්න කියලා මේ බත්පතක් දුන්නා. මේක අරගෙන යනකොට තින්වතුනි අර මිනිස්යාට අර බත්පතේ සුවඳ ආවා. වික්ෂුන් වහන්සේලාට ඕනේ තරම් හම් වෙනවනේ. හැමදාම රස මසුරු හම් වෙනවනේ. මට ඉතින් කවද්ද මම මේකේ සේවකයා මට හම් වෙන්නේ කාඩි හොදි වතු විතරයි කියලා මොකද කරේ? පැත්තක තියාගෙන අරක කාලේ යන්න ගියා. සාරිපුත්‍රයන් වහන්සේ දන් වලදලේ මීවර වෙලා ඉමීත පන්සල පැත්තට වඩින්දි ඊළඟ ඇහුවා අදවත් බඩ කඩ කිරෙන්න බත් ටිකක් වැළඳුවා. අනේ ස්වාමීනි මෙහෙට කවුරුත් ආවේ නැහැ නේ. එහෙනම් දැන් මේ අරිහත් වෙනපත් වෙලා පිරිනිවන් පාන යන මහ උත්තමයා දැන් දාන වෙලාව පැන්නා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා දැන් හරියන්නේ නැහැ වැඩි. යම් මාත්‍නික කියලා රජමැදුරට ගියා. මොකද මේ අවේලාව කියලා බැලුවා. අවේලාවේ මේ මේ මහරහතන් වහන්සේ වැඩලා ඉන්නවා. ඊට පස්සේ මොකද කළේ? පිංගුදුනි චතු මදුර හැදුවා. චතු මදුර වළඳන්න අනුදැන වදාරලා තියෙනවා බුදුහාඳුනෝ මේ 12 පෙන්වන්නට පස්සේ. චතු මදුර හැදුවා. චතු මදුර හදලා පූජා කළා. ඊට පස්සේ උන්වහන්සේගේ අතට පාත්‍රේ නොදී සාරිපුත්‍රයන් වහන්සේ අතේම පාත්‍රේ තියාගෙන කිව්වා, ඔබ වහන්සේ දැන් මේක මම අතේ තියාගෙන ඉන්නම්, ඔබ වහන්සේ වළඳන්න කියලා. නැත්තම් බින්දේ කර්ම විපාකයේ මහත අර පාත්‍රෙම දුන්නා නම් අතට මොකද වෙන්නේ? ඒකත් කා ගන්න බැරි මට්ටමක් උදා වෙනවා. ඒ උන්වහන්සේගේ අදිස්ථාන ශක්තියෙන් අර උත්මයාගේ දාහනේ වැළඳුවා. බඩකට පිරෙන්න එකම එක දවසයි බින්දේ මුළු ජීවිත කාලෙම උන්වහන්සේ වැළඳුවා. පේනද මේ පිනේ විපාකයක් නේද ඔය? දැන් පේනවනේ. එහෙනම් දැන් පින කියන එක නොකල ඉඳලා හරියනවා. පැවිදි වුණා තින්නතනි තින කරනවා. බින නොකර ඉන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයා වන්දනා කරන එක මොන පිනක්ද? පිදී යුත්තන් පුදන එක මහා පිනක්නේ. එහෙනම් ඒ පින තමයි ඒ උදා කරගා. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා මේ අරිහත්ත්වයේ උදෙසා මේ කටයුතු කාරණා කරන ඒ මහා උත්මයෝ තින්නතනි හැම මොහොතකම මේ කටයුතු කරනවා. ඒක නිසා ඔබ පින් කරන එක නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පින් කරන්න ඒ පිනේ විපාක ඔබට එයි. හැබැයි මේම දෙයක් තියෙනවා. පින් කරයි කියන නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්න යන ගමනට මහා උපනිශ්‍රයක් සැලසෙනවා ඒ දේ. ඒක ඉතින් හොඳ ආකාරව තේරුම් ගන්න. අවශ්‍යතාවයේ තියෙන පින්වදනි කුසලයේ. කුසලයේ කරන්න හැම මොහොතකම. මොකද පින් කරන්න හරි ලේසි. පින් කරන්න හරිම ලේසි. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනකොට ඒකට ඒ උන්වහන්සේට යම් කිසි ආධාරයක් කරන්න ගියම හරි ලේසි. මොකද පටිපත්තියෙන් කරන්න දෙයක් නැහැ නේ. තමන් මොනාරි මෙහෙත මහන්තියෙන් හරියම්පු කරගත්තා නම් ඒකෙන් ඔන්න පඳුරක් දානවා. ඔන්න කීයක් මොනවා හරි ආධාරයක් කරනවා, උපකාරයක් කරනවා. දැන් ඉතින් ලේසි. දානයකට විසුන් වහන්සේට ආරාධනා කළා, උන්වහන්සේට දම් පිළිගන්නවා. ඉතින් හරි ලේසි වැඩක් ඒක. ට්‍රිප් එකක් යනවා. අදමස්ථාන වඳින්න යනවා. හරිම ලේසි වැඩනේ ඔය ඔක්කොම. නමුත් තිංගතනි අරියටක මම පූර්ණ කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි ඒකට කැමති නැත්තේ. දව ඉස්සර එනවා මේ මේ ඇවිල්ලා අහනවා, අනේ අපිට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕන? අමනුස්ස ප්‍රශ්නයක් තියෙනවා නේ, අනේ මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඔය අහන වෙලාවට සමහර දවසකට මම කියනවා සමහර අයට, මම කියන්නම් වැඩ. මේ වැඩේ කරන්න උත්සාහ කරලා බලන්න කියලා මම කියනවා. පින්වදිනේ මහා අමාරු වැඩක් කරා. සල්ලි යන වැඩක් නෙමෙයි. කරන්න අමාරු වැඩක්. එක දණක ඉඳගෙන පැය 5ක් 6ක් ඉඳගෙන ඉවර වෙලා කරන්න වැඩක් කියනවා. ඒක ඉවරලා මම කියනවා අනිත් පැත්තෙන් මම දන්න කට්ටලි මහත්තයෙකුත් ඉන්නවා. මං එයාවත් ඔන්නම් ඒ ඔයාට ඒක සෙට් කරලා දෙන්න. ගිහිල්ලා එතුමත් එක්කත් කතා කරගෙන ඉවරලා මේ කටයුත්ත කරගන්න. එක්කෝ මේක කරන්න, එක්කෝ අරක කරන්න. කට්ටලි මහත්තයා නම් 80,000ක් විතර ගනි. කළා ඒක කළා දෙයි. මේ කරනා ඉදින් වියදමක් යන්නේ නැහැ, වෙලාව තමයි යන්නේ. කැමති මොකටද කියලා ඇහුව ගමන් මොකද දෙන්නේ උත්තරේ? කණ්ඩනි මහත්තයනි කියලා වැඩේ කරගන්න. අර පටිපදාව පුරණ එක කරන්නේ නැහැ පින්වතුනි මිනිස්සු. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඒකට කැමති නැහැ, ඒක බින්දු මාත්‍රයක්වත්. කැමති ඔක්කොම අරක කරා. සල්ලි වියදම් කළා කමන්නේ අරක කරා. පින්වතුනි යම් මොහොතක තථාගතයන් වහන්සේ දේශනා කළා නම් මෙන්න මෙච්චර වියදම් කළාට පස්සේ නිවන් දකින්නවා කියන. රහතන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවාද? ඔන්න ඔතනිනු අපි පරිස්සම් වෙන්න තියෙන්නේ. එහෙනම් දැන් මේ මේ නිවන් දකින්නවා කියන කාරණාව පිංගුතුනි නනායට ගන්න බෑ, කුඩියට ගන්න බෑ. නිවන් දකින්නවා කියන කාරණාව තමන් විසින් කරන්න ඕනේ. එහෙනම් රජුරුව පැවිදි වුණා, හිඟන්න පැවිදි වුණා, ඒ දෙන්නම පිංගුතුනි කළ යුතු වැඩක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල කරගෙන ගියොත් විතරයි නිවන් දකින්න ක්‍රමවේදයට එන්න පුළුවන්. නැත්තම් නිවන් දකින්න ක්‍රමවේදයට එන්න බෑ. දෙන්නටම කරන් තියෙන එකම වැඩේ. එහෙනම් සල්ලි වල කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි කොච්චරක් තියෙනවද, බලය කොච්චරක් තියෙනවද, ඒකක් මතවත් මේක නදා පවතින්නේ නැහැ. එහෙනම් කුසලයේ කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කුසලයේ කරන එක කරන්න ඕනේ තමන් විසින්. තමන්ගේ බිරිඳ කුසල් වැඩුව කියලා ස්වාමි පුරුෂය දීවිද මේ නිවන් දකින්නේ නැහැ. ඉතින් ඒව හොඳ ආකාරව සිහිය තියාගන්න. එහෙනම් දැන් පින කරන්න කුසලයේ කරන්න. ඉතින් කුසලයේ කරන්න නම් පින්වදෙනි කුසල් වඩන්න නම් මුලින්ම සම්මාදිට්ඨියට පත් වෙලා ඉන්න ඕනේ. සම්මාදිට්ඨියට පත් වෙන නම් පින්වදෙනි සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් පළවෙනි කුසලයේ විදිහට මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වැඩ පිළිවෙල එදිලේ. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මේ දුක්ඛාරය සත්‍ය කියන එක වටහා ගන්න. ආර්ය සත්‍යයන් වැටහුනේ නැත්නම් කොහොම කළවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ආර්ය සත්‍යයන් වටහා ගන්න නැතුව නිවන් දකින්න ක්‍රමවේදයක් තිබුණා නම් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ නිවන් දකින්න. උන්වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ ආර්ය සත්‍ය දේශනාව කළාට පස්සේ දෙවිවරු ප්‍රීතිකෝසාව පැවැත්තුවා. ඒතම් භගවතා වාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්මචක්ක පවත්තිදං අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණාවා කේනතිවා ලෝකස්මින්තු කියලා. මේ තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ දේශනා කරන වදාළනේ මේ ධම්සක. මේ ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව මේ ලෝකෙ ඉන්න සමනේනෙකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රාහ්මණේකුට උගේ කාටවත් මේ ලෝකේ ඉන්න වෙන කිසිම කෙනෙකුට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එන ඔන්න ඔය අවස්ථාවනේ එනකම් පිටුනේ මේ ලෝකේ නිවන් මඟ කියන එක තිබුණේ නැහැ. එන නිවන් මඟ උදා වෙන්න ගත්තේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකයට ආවට පස්සේ. එහෙම නැත්නම් මේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන ඔය ආර්ය සත්‍ය හතර ලෝකයට ආවට පස්සේ. එතකම්ම පිටුනේ නිවන් මඟ කියන එක සම්පූර්ණයෙන් වැහිලා තිබිච්ච එකක්. එහෙනම් දැන් ඔබ මේ මඟට පිළිපන්න නම් එකාකාරව ඔබට වැටහිලා යන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන කෙනාට පිටුදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වැටහෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන දුක්ඛ ආර්ය සත්‍ය වැටුණා නම් අනිත් හතරම වැටහිලා යනවා කියන. සත්‍ය හතරම එක ලෙස වැටහෙනවා කියලා දුක්ඛ ආර්ය සත්‍ය වැටහිම තුන. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය වැටහිච්ච කෙනා සත්‍ය හතරම එක ලෙස දකිනවා නම් පිටුදී සම්මාදිට්ඨියට පත් වෙනවා කියලා කියන. ඔන්න සම්මාදිට්ඨිය කියලා කියන්නේ කතංච වික්ක මේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චති වික්ක මේ සම්මාදිට්ඨි. ඔන්න ඔය කියන සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් ඔන්න ඔය ඥාන හතර හරියාකාරව දැකගන්න. ඥාන හතර පරිපූර්ණේ කරන්නේ මේ පිටින් ඥාන හතර දැකගන්න. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ක මේ පුබ්බේ අනුසතේසු ධම්මේසු චක්කුං උදපාදී කියන තැනට වැටෙන්නේ. පෙර නොමැසු විරු ධර්මයන්ගේ ධම්මැස පහළ වෙන්න ඕනේ මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියලා. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා පෙරණුවැසු විරෝ ධර්මයන්ගේ ධම්මයට පහළ වෙන්නේ. එහෙනම් මේිට කලින් ඇහිලා තියෙනව නම් පින්වතුනි මේ ඇහිලා තියෙන එක නෙමේ හරියට. මොකද මේිට කලින් දුක්ඛ ආර්ය සත්‍ය කියන එකක් ඇහිලා තියෙනව නම් මේ බුද්ධ ශාසනයකින් එපිට. එහෙනම් ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙන්න විදියක් නෑ. මොකද ඒක පෙරණුවැසු විරෝ ධර්මයක් වෙන්න ඕනේ. එහෙනම් මේ පෙරණුවැසු විරෝ ධර්මයේ ඒ ආකාරයෙන් ඇහෙන වෙලාවේදී ධම්මයට පහළ වෙන ඔබට. ධම්මයට පහළ වුණා කියලා කියන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන. ධම්මචක්ක මුදපාදී කියලා කියුවේ ඒක. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දැකලා ඉඳන් දුක්ඛ සමුදයෙන් අරිය සත්‍යං දිමේ වික්කවේ පුබ්බේ අනුසතේසු ධම්මේසු චක්කුං උදපාදී කියලා ඔන්න ඔය ධම්මත පහල කරගන්න මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියලා. දැන් ඔබගෙන් ඇහුවොත් එහෙම දුකට හේතුව මොකද්ද කියලා උඩ පැන පැන කියනවා දුක දුකට හේතුව නම් තණ්හාව කියලා. හැබැයි ඇහුවොත් එහෙම කවුරු කීප නිසා දන්නේ කියලා එකපාරට කියනවා බුදුහන්තුරුගේ බින්ද දන්නේ කියලා. එහෙනම් හරියන්නේ නැහැ. ඔතන තියෙන විශ්වාසයක් විතරයි පිළිගන්නේ ප්‍රත්‍යක්ෂේ නැහැ. විශ්වාසයේ විතරක් තිබිලා හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මේ හැම කාරණාවක්. ඒක නිසා තමයි කාලාම සූත්‍රයේ බුදුහාමුදුරු කාලාම වෙන්නේ කිව්වේ කවුරුත් ඇහුව පළියට කාගෙන්වත් අහගත්ත පළියට පොතේ ආපු පළියට තර්කයට ගැළපුණා කියලා ගුරු පරම්පරාවෙන් ආවා කියලා මේ එකක්වත් පිළිගන්න එපා. තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න හැම දෙයක්ම කියලා. එහෙනම් තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න මේ දහම. දෙයියෝ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. දෙයියෝ ඉන්නවද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න යන්න ඕනේ නැහැ. මේ දහම ප්‍රත්‍යක්ෂ කරගන්න තමන්ගේ ජීවිතේ. එනම් බණ අහන වෙලාවට පිඟුතුනි මේ අහසා දැනගන්න ධර්මයේ නිරන්තරයෙන් තමන්ගේ ජීවිතය ඇතුළට ඔබ බලන්න මේ කියන එක ඇත්තද මේ කියන එක ඇත්තද කියලා. ඒක තමයි බලන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතයත් එක්ක මේක ගැළපීලා යනවද කියලා බලන්න හැම මොහොතකම. ඕනෙම ධර්මස්කන්ධයක් අහද්දි ඕනෙම දෙයක් මම අනන්තර සමනන්තර ප්‍රත්‍ය ගැන දැන් කතා කළොත් එහෙම අනන්තර සමනන්තර ප්‍රත්‍ය තමන්ගේ ජීවිතේට ගැළපීලා ගිය ආකාරය ගැන හොඳට අවබෝධයට ගන්න. කර්ම වේගය තමන්ට පරිසම් දෙන්න ආපු අවස්ථාවවලදී කොහොමද ඒක ක්‍රියාත්මකුනේ කියලා හොඳට වැඩගිනි කරලා බලන්න. ඒව බලන්න තමයි තියෙන්නේ මේ දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නැත්නම් වෙන්නේ මොකද්ද? මේ හාමුදුරුවන්ගෙන් ටිකක් ඇහුවා, අරහාමුදුරුවන්ගෙන් ටිකක් ඇහුවා, අරහාමුදුරුවන්ගෙන් ටිකක් ඇහුවා, අරදේශකයන්ගෙන් ටිකක් ඇහුවා, අරදේශකයන්ගෙන් ටිකක් ඇහුවා. අහන්න අහන්න වෙන්නේ මොකද්ද? මේ පිළිබඳ විශ්වාසයක් ජනිත වෙන එක විතරයි. විශ්වාසය නෙමෙයි වැදගත් වෙන්නේ, ප්‍රත්‍යක්ෂයයි වැදගත් වෙන්නේ. විශ්වාසයෙන් ගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කළා කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ තියනවා නම් ඔන්න අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළා දාගන්න. අවිද්‍යාව ප්‍රත්‍යක් තිබුණා නම් යම් අවස්ථාවක පින්දුනේ තමන්න නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි විදිය. නිවන් දකින්න නම් ඒකාන්තයෙන්ම අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. හැම කාරණාවක් සම්බන්ධව තියෙන අවිද්‍යාව දුරු වෙලා යන්න ඕනේ. අවසානයේදී පින්දුනේ තමන් අරිහත්ත්වයේ ලැබුවා කියන මේ අරිහත්ත්වයේ ලැබුම් බව ගැන පොඩි අවිද්‍යාවක් තිබුණා නම් ඒකත් දුරු වෙලා යන්න ඕනේ. ඒකයි කියන්නේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙන්න ඕනේ කියලා. විමුක්තිය විතරක් ලැබිලා හරියන්නේ නැහැ. විමුක්තිය ලබා ගත්තට පස්සේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙන්න ඕනේ. මම මේක කරලා ඉවරයි කියලා මනාකොට තවන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ දක්වා මේ මඟ වදාගෙන යන ක්‍රමවේදයක් තමයි තථාගත ශාසනයේ තියෙන්නේ. එහෙනම් දැන් අහන අහන ඕනේ ධර්ම කාණ්ඩයක් ගත්තට පස්සේ ඒක තමයි ජීවිතවලට තදා බලන්න හැමතිස්සෙම. මේක කියන එක ඇත්තද? මේ කියන එක ඇත්තද? මේ කියන එක ඇත්තද? අන්න එතකොට පින්වතුනි අපිට දුක්ඛාර සත්‍ය වැටහෙනකොට දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ආර්ය සත්‍ය හරියාකාරව වැටහිලා යන වෙලාවට මොකද මෙතනින් ඕනේ මේක පටන් ගන්න. සෝතාපන්න කර වෙන තව ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මෙතනින් මේ මෙන්න මේ ක්‍රමවේදේ හරියාකාරව අල්ලගත්තා නම් මෙච්චර කල් ලෝකේ සාරයි කියන අල්ලගෙන හිටව හැම කෙනාම පින්වතුනි මේක අතාරිනවා. සාරයි කියලා මුලා දෘෂ්ටියට පත් වීම නිසා තමයි මෙච්චර කල් මේ සතර ගමනේ සැරිසරන්නේ. එහෙනම් මේකේ දුකක් තියෙන බව අවබෝධ වෙලා නැතු දුක් වින්දට මේක තේරෙන්නේ නැහැ පින්වතුනි දුක තියෙන බව අවබෝධ වෙන්න ඕනේ තමයි. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. දුක තියෙන්නේ පිරිසිදු දැනගන්න. පරිඤ්ඤයන්ති මේ වික්කවේ කියලා සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මේ දුක කියන එක පිරිසිදු දැනගන්න ඕනේ ඔ. ඒක අවබෝධයෙන් තියෙන කාරණාවක්. දුකයි දුක්ඛාර සත්‍යයයි අතර තියෙන වෙනස ඒකයි. දුක කියලා කියන එක පින්වතුනි වේදනා චෛතසිකයෙන් විඳින එකක්. ඒ වේදනාවට පත් වෙනකොට යම් වීමක් දැනෙද්දි තමන්න දුකක් දැනෙනවා නම් ඒක දුක. ඒක දුක්ඛාරය සත්‍ය නෙමෙයි. දුක දැනගෙන නිවන් දකින්න කෙනෙක් ආව නම් මේකදී ඒකාන්තයෙන්ම මේ අවිතිමා නරකාදී ඉන්න මහම නිදි සත්‍යය තමයි මක් කියන්නේ. ඉක්මනටම නිවන් දකින්න මොකද ඒක තරම් දුක් විඳින එක මේ තුන් ලෝකෙම නෑ තවදුරට. එහෙනම් දුක දැනගෙන හරියන්නේ නෑ. දුක විඳලා හරියන්නේ නෑ. ඔබ දුක විඳිනවා ඇති. ඕනේ තරම්. ඔය දුක කොච්චර විඳත් ඉමුදින ඔබ සතර ගමනේ නිදහස් වෙන්නේ නෑ කවර කවදා. එහෙනම් දුක කියන එක ඔය ආකාරයෙන් අරගෙන හරියන්නේ නෑ. දුක් ආර්ය සත්‍ය මට්ටමින් අරගන්නවා. දුක් ආර්ය සත්‍ය මට්ටමින් මේ දුක නුගර නැගිලා එන ආකාරය දැක ගන්නවා. ආස්වාද මාත්‍රයක් තිනනනම් ඒ ආස්වාද මාත්‍රේ ගොඩ නැගිලා එන්නේ කොහොමද කියලා දැනගන්නවා. ආස්වාදේ තමයි පිංගුදුනේ මේ තණ්හාවට හේතුව. යම් දෙයක් ආස්වාදයි කියලා දැකගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට තණ්හාවෙන් ඇලෙනවා. හැබැයි හරියාකාරව දැක්ගත්තා නම් මේ ආස්වාද මාත්‍ර කොහෙද හැදිලා ඉන්නේ කියලා. ඔන්න ඔය තුන තමන්ට වැටහිලා එනවා. මේ ආස්වාද මාත්‍රය කියලා කියන්නේ මහා මුලාවක්. එහෙනම් මේවට මං ඇලිලා වැඩක් නැහැ. ඉතින් මේකෙන් ගැලවෙන්න මගක් තමයි කරගන්නේ. ගැලවෙන මඟ තමයි හොයාගන්නේ. ඉතින් එකින් එක අපි කතා කරගෙන යම් වෙනද මේ දුක්ඛාරය සත්‍ය කියන එක තමයි මේ වැටහිච්ච නැති පිරිසක් ඉන්නෝ. ඒ වැටහිච්ච නැති පිරිස මේ දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද කියන මනාකොට ඉගෙන ගන්න. ඒ මනාකොට ඒක අවබෝධයට ගන්න දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද කියන. ඒක හරියාකාරව වැටුණා නම් පිටින් එක බිന്ദു මාත්‍රයක්වත් ඉන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොකද දුක්ඛාරය සත්‍ය තුළ වැටහිලා එනවා. අල්ලන දේ නිසා මහ දුකින් දුකක් හට ගන්නවා කියන. කොහොම කළවත් බේරිලා යන්න බෑ කියන. එහෙනම් කොහොම කළවත් බේරිලා යන්න බැරි නම් අල්ලන තැන දුකයි නම් පින්විතුනි මොනව අල්ලන්නද ආයන්න. මේක වැටුණා නම් පින්විතුනි මෙතනින් එහාට අල්ලන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එදිරින් එහාට උත්සාහ කරන්නේ මෙච්චර වෙලා මොනවද දැන් ඉස්සරහට අල්ලන්න නෙමෙයි එතනින් එහාට උත්සාහ කරන්නේ මෙච්චර කල මොනවද අල්ලගෙන ඉඳලා තියක් තියනවා නම් ඔන්න ඔය අල්ලපු ටික අතහැරලා දා. දුක්ඛාර සත්‍ය වැටහිලා එනකොට පින්විතුනි කිවල් දොරවල් අතහැරෙනවා. වගකීමක් නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් යුතුකමක් කරන්න නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් එකපාර සරස් ගාලා අතහැරලා දැම්ම හැකේ වෙලා. දුක්ඛාර සත්‍යෙ වැටහෙන්න. තව ධර්මස්කන්ධ ඕනේ තරම් තියෙනවා. තව ක්‍රමවේදයක් තියෙනවා සෝතාපන්නෙන් 20 ආකාර සත්කාය දිට්ඨිය දුරු කරගන්න. 20 ආකාර සත්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා ඉතින් මහා විශාල ධර්මස්කන්ධයක් ඔළුවට ගන්න අවශ්‍යතාවයක් උත් නැහැ. දුක්ඛාර සත්‍ය හරියට දැක්ගත්තා නම් ඉතින් මේක කොට දාගත්තා හැකියි. මොන සත්කාය දිට්ඨිය කියලා කියන්නේ සිංහලෙන් කාය සත් කියන තමන්ගේදී හදාගත්ත දෘෂ්ටිය. මේ කාය හරි සත් කියලා. ඒ කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කායන්. ඒවලදී මේ ලෝකය කියලා කියන්නේ. අන්නේ ලෝකය හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය තමයි ඔය කියන්නේ. සත්කාය දිට්ඨිය කියන්නේ. යම් අවස්ථාවක ඔබට වැටුණා නම් අල්ලන අල්ලන දැන ගිනි කියලා. එහෙනම් මේ ඔක්කොම ලෝකෙ දකින්න පටන් ගන්නවා ගිනි ලෙස. එහෙනම් රූපත් ගිනි ලෙස දැක්ක, වේදනාත් ගිනි ලෙස දැක්ක, සංඥාත් ගිනි ලෙස දැක්ක, සංකාරත් ගිනි ලෙස දැක්ක. විඤ්ඤාණ ගිනි ලෙස දැක්කා. එහෙනම් මේ ඔක්කොම ගිනි නම් තියෙන දේ ගිනි අල්ලන්න යන්නේ නැහැ නේද? ගිනි විමින්න යන්නෙත් නැහැ, ගිනි අල්ලන්න යන්නෙත් නැහැ, ගින්න ගින්න විදිහට තිබුණා අපි පැත්තකට. ඔන්න ඔය தත්ත හැදිලා එනවා. එහෙනම් ගින්න ගින්න විදිහට තියෙන නම් තියෙන අප ගින්න මොකද්ද කියලා දැක ගන්නවා. ඒ ගින්න මොකද්ද කියලා දැක ගන්න නම් ඒකාන්තයෙන් ඔබට වැටහිලා එන්න ඕනේ තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දුක්ඛාර සත්‍ය කියන කොටස. ඒක වටහා ගමු පළමු කොට. ඒක වටහා ගන්න නම් පිටුදෙන මෙන්න මේ දේ පොඩ්ඩක් හිතලා බලන්න. මේ අපි මේ ද්‍රව්‍ය වස්තු වලට සංහා කරන තව විදිහක් තියෙනවා. එක එක ආකාරයේ දෘෂ්ටි වලින් තමයි අපි මේව අල්ලගන්නේ. අපි ද්‍රව්‍ය වස්තු වලට සත්ත්ව පුද්ගලයන්ට සංහා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ මෙන්න මෙහෙම එන්නේ මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබගේ යාළුවෙකුට තියෙනවා ෆෝන් එකක්. ඔබට ෆෝන් එකක් නැහැ. අසත් පුරුස යාළුවෙක් කැවිදිල්ල. ඔබට අර ෆෝන් එක ගැන ගුණ වර්ණනා කරනවා. මේ ෆෝන් එක හරිෂෝ, මෙන්න මේ දේවල් කරන්න පුළුවන්, මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කිය කිය අර ෆෝන් එකේ ගුණ වර්ණනා කර කර ගුණ වර්ණනා කර කර පිටින් ඔබ තුල දෘෂ්ටියක් ඇති කරවනවා. ඒ ෆෝන් එක හරි සාරයි කිය. දැන් ඔබ ඉන්නේ අර සාර කියන දෘෂ්ටිය තුල. මේ ෆෝන් එක සාරයි කියන දෘෂ්ටියට වැටිච්ච ගමන් ඔබට ෆෝන් එකක් නැතිකම නිසා ඔබ පෙළෙන්න පටන් ගන්නවා. දැන් ඔබට ෆෝන් එකක් නැතිකම නිසා පිළිලා ගිහිල්ලා යම් අවස්ථාවක ෆෝන් එකක් අතට ගත්ත ගම ෆෝන් එකක් ඔබගේ අතට ආපු ගම පින්වතුනි අර පිළීමෙන් ඔබ නිදහස් වෙන නිසා පුදුම ආස්වාදයක් දැනෙනවා. දැන් හරී ආස්වාදී ෆෝන් එක. ඇයි? අර පිළීමෙන් නිදහස් වෙච්ච නිසා. ආස්වාදයේ කියන එක ජනිත වෙලා ඉන්නේ පිළීමෙන් නිදහස් වීමේදී මිසක් පින්වතුනි වෙන තැනකින් ආස්වාද ගන්න බෑ. දැඩි ඔලුව කැක්කමක් තියෙන කෙනෙක් ඔලුව කැක්කමට බේතක් බීලා ඔලුව කැක්කම සනීප වුණාට පස්සේ හරි ආස්වාදයි. ඔන්නෝකට තමයි ආස්වාදයේ කියලා කියන්නේ. එන ඔලුව කැක්කම තිබිච්ච නිසා තමයි සනීප වුණාම ආස්වාදය. දැනුත් ඔබට ඔලුව කැක්කමක් නැහනේ. එහොඳ ආස්වාදිකුත් නැහැ නේද එහෙනම්. එහෙනම් ඔබ පෙළෙන්න ඕනේ කාර්යතාවය සඳහා. ඒ කාන්තේම පෙළෙන්න. අර ඝන අවුරස්මේ ඉන්න කෙනෙකුට හෙවණට ආවට පස්සේ මහා ආස්වාදයක් දැනෙනවා. ඕක තමයි ආස්වාදයේ කියලා කියන්නේ. අවුවේ පිටි පිටි හිටපු කෙනෙක් එකපාරට AC මැෂින් එකක් ගාවට ගියොත් එහෙම පුදුමාකාර ආස්වාදයක් දැනෙනවා. හැබැයි අර පෙලීම් මාත්‍රේ අඩුවේවි යනකොට ආස්වාදයත් අඩුවේවි ගිහිල්ලා පෙලීම බිඳුව වෙනකොට ආස්වාදයත් බිඳුවයි. ඊට පස්සේ තවදුරටත් AC එකේ හිටියොත් මොකද වෙන්නේ? ආපෞසරය පෙලින්න පටන් ගන්නවා. හීතල නිසා ගැහි ගැහි කට කට කට කට ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද? ආයි මේක දුක පැත්තෙන් උඩනවා කියන එක. එහෙනම් මේක කවදාකවත් සැපට යන එකක් නෙමෙයි. සැප කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ආස්වාද කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. සැප කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඔය සැපය කියන්නේ ආස්වාදයම තමයි අන්තිම. යම් දුකකින් නිදහස් වෙනවා නම් අන්නේ නිදහස් වෙච්ච මොහොත සැපයි. කොහොම ඉඳගෙන ඉන්නව ඉඳගෙන ඉන්නකොට දැන් පොළොවට යට කඩ වලටයි මැද්දට අහුවෙලා ඔය හංකටේ තැලෙනවා. ඔය හැම තැල්ල තැල්ල ඉන්න වෙලාවට දැන් තැලීගෙන එනවා. දැන් දුක් මාත්‍රයක් හැදීගෙන එනවා මේ පෙළීම නිසා. එහෙනම් දැන් මේ තෙලිලා ඉගෙනනකොට දැන් ටිකක් වෙලා ගිහිල්ලා මොකද කරන්නේ? ඔබ කකුල මාරු කරලා අනිත් පැත්තට දික් කරගන්න. එතකොට හරීම ආස්වාද ජනකයි මේ. ඒ ආස්වාද ජනක මොහොත ඉන්නේ පිංගුතුනි අර පෙළීමේ නිදහස් වෙච්ච නිසා. හැබැයි මේ කකුල දිගහැරලා මොහොතක් යනකොට ආයි මොකද වෙන්නේ? ආයි පෙළෙන්න පටන් ගන්නවා ඒ මොහොතේ. ඒ ඉරියව්ව නිසා පෙළිලා කියලා යම් මොහොතකට එනකොට ඒ පෙළීම දරා ගන්න බැරි නෝත මොකද වෙන්නේ? ආයි කකුල ඉරියව් මාරු කරනවා. එතකොට ආයි මොහොතේ අර පෙළීමේ නිදහස් වෙන නිසා ඔන්න ආපහු සැරයක් ආස්වාදයක් ජනිත වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි පිංගුතුනි. මේක හරියට දැකගත්තේ නැති කෙනා ඔය ආස්වාදයේ ජනිත වෙනකොට ඒ ආස්වාදයේ ජනිත වෙන්න හේතුකාරක වෙන්න මොකක් හරි වස්තුවක් තියෙනවා නම් ඒකට හිතනවා ආස්වාදයේ දුන්නේ මේ වස්තුව කියලා. මේ වස්තුවයි මට ආස්වාද දුන්නේ කියලා ඒ වස්තුවට ඇලෙනවා. අර ෆෝන් එකක් නැතුව හිටපු කෙනා ෆෝන් එකක් තමන්න ලැබුණ නිසා මහා ආස්වාදයක් ලැබුවා. ඒ ආස්වාදයක් ලැබිලා මොකද හිතාගත්තේ? හිතාගත්තා මේ ෆෝන් එක නිසාද මට ආස්වාද ලැබුණා. ඒක නිසා මොකද කරන්නේ පිංගුතුනි? ෆෝන් එකට පුළුවන් තරම් දැන් ෆෝන් එකට තණ්හා කරගත්ත. ඇයි ඒ? මේක තමයි මට ආස්වාද දෙන්නේ කියලා. ඔය ෆෝන් එක කවදාකවත් ආයෙ ඔබට ආස්වාද දෙයිද? ඔය જાති ආස්වාදයක් ආයෙ ඔය ෆෝන් එකකින් ඔබට ගන්න පුළුවන්ද? මේක ඉතින් ඔය ගත්තා වගේ එකක්. ආයෙ කවදාකවත් ඔය જાති එකක් ගන්න බෑ. ඇයි? දැන් පෙළිලා ඉවරයි ඔබ. දැන් ආයෙ කවදාකවත් ඔය ෆෝන් එකේ ඔන්න ඔය තත්ත්ව නිසා පෙළෙන්නේ නැහැ ෆෝන් එකක් නැති ගම නිසා. හැබැයි මේක ආස්වාද ජනකයි කියලා හිතලා ගත්තා ෆෝන් එක. ආස්වාදයේ තියෙන මේ ෆෝන් එකේ කියලා. නමුත් ඔබ හොඳ ආකාරව දැනගන්න ඕනේ පිටුදී ආස්වාදයේ තිබිච්ච ෆෝන් එකේ නෙමෙයි. ආස්වාදයේ තිබෙන්නේ කොහෙද? පෙළීමේ. එහෙනම් ඔබට ආපහු සැරයක් ආස්වාද වුණ නම් මොකටද දැනෙන්න ඕනේ? මොකටද ඇලෙන්න ඕනේ? පෙළීමටයි ඇලෙන්නේ. පෙළීමට ඇලෙන්නේ. පෙළීමට ඇලිච්ච ගමන් ආස්වාද ගන්න පුළුවන්. ඕන වෙලාවක පෙළීමට ඇලෙන්නේ. දඩයක් අහනකොට ආස්වාදයි නේද? ඉතින් මේ අතේ විතරක් ආස්වාදේ ගන්න නැතුව මේ අතට ආස්වාදේ ගත්තා නම් හොඳ නැද්ද? එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකෙත් දදා ගන්නවා. මේකෙත් දදයක් හදාගත්ත කැව්වා. දදේ කහන ගමන් ආස්වාදේ. මුළු ඇඟ පුරාම ඔය ආස්වාදේ ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? අර ඉස්ම ටිකක් එකතු කරලා ඉවරලා මුළු ඇඟේම ගා ගන්නයි තියෙන්නේ. එතකොට මුළු ඇඟේම ඕක හඳුනනට පස්සේ කුලියට කාව හරි ගත්තා නම් උදේ ඉඳලා රැගෙන ගහ උට කියන් දින මොකද්ද? මේ අත්මේ දෙකක් දාගෙන ඕක කහන් කියනවා. පවුදාට ආයේ හොඳ වෙනවා ආයේ කහන. එහෙනම් දැන් ඔබට තේරෙනවද පිළිතුර ඔබට යම් ආස්වාදයක් ඕන නම් ඇලෙන්න ඕනේ මොහොතද කියලා. ඔය හැමතිස්සෙම වෙන්නේ ඌණ පූර්ණය. ඌණතාවයක් තිබිලා ඒ ඌණතාවයට පූර්ණයේ හැදෙනකොට සිංහදෙනි තමන්ට ආස්වාදයි. ඒක තමයි විදිහ. ඌණතාවයක් එන්න ඕනේ. ඉතින් තමන්ගේ ජීවිතවලට මේවා දාලා බලන්න. තමන්ට ආස්වාද ආව හැම මොහොතක් ගැන මේවා දාලා බලන්න. හැබැයි මුලා දෘෂ්ටියට වැටෙන්න එපා පිංගුනේ. ආස්වාදයේ තියනව නැතුව නෙවෙයි. මුලා දෘෂ්ටියට වැන්නොත් එහෙම ඔබ වස්තු තණ්හාවටපත් වෙනවා. පුද්ගල තණ්හාවටපත් වෙනවා. අනේ මට මෙයා ලැබෙනවා නම් කොච්චර දියක්ද කියලා හිතෙන්නේ. ඇයි? පෙඩි පෙඩි ඉන්නවා. අපි හිතමුකෝ පුරුෂයෙක්ව කාන්තාවක් ඉන්නවා පෙඩි පෙඩි. අනේ මට නෑනේ, අනේ මට නෑනේ, මට මේ මාන ස්වාමි පුරුෂයා නෑනේ, මට මේ මේ වාර්යාව නෑනේ හිගේ පෙඩි පෙඩි ඉන්නවා කියලා හිතමුකෝ. ඔය පෙඩි පෙඩි ඉන්නකොට කවුරු හරි කෙනෙක් මුණ ගැහුණොත් මොකද වෙන්නේ? හරි ආස්වාදයි. එතකොට මේ කාන්තාව හෝ පුරුෂයා හිතා ගන්නවා මේ ආස්වාද දුන්නේ කවුරු කියලා. මේ පිරිමියා හෝ ගැහණියනි මට මේ ආස්වාදය දුන්නේ කියලා. ඊට පස්සේ තදින් අලෝ ගන්නවා. ඊට පස්සේ බලනවා අනේ කෝ මේ ආස්වාදය මට ආයි නෑනේ. දැන් ආයි ආස්වාදය දෙන්න පුළුවන්ද? නෑ ඒක ඉවරයි දැන්. මේ ආස්වාද මාත්‍රෙ ගෙවිලා ගිහින් ඉවරයි. හේතුව ඒ වෙනුවෙන් ආයි දෙලෙන්නේ නෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ආස්වාදය ගන්න බැරි නිසා ගෙදරින් ඉන්න කෙනාගෙන් අල්ලපු ගෙදරින් කෙනාගෙන් ආස්වාදය ගන්න ආයි පෙලෙන්න පටන් ගන්නවා. කාමයේ වර්ධව හැසිරීම කියන දේවල් සිද්ධ වෙන්න ඕන ඕක නිසා. අර සංකාර කරනවනේ එතකොට කෙසෙල් වනේ පතුරු ගගා හොයනවා මේ මේක තිබ්බේ මේකෙන්නේ තිබ්බේ දැන් ඒක නැහැනේ. අල්ලපු ගෙදරින් කාගේවත් තියනවද බලමු. එහෙම නැත්නම් ඊට එහා ගෙදරින් කාගේවත් තියනවද බලමු. ඔය විදිහට පින්වතුනි ඔය ඉන්නේ මිනිස්සු එහෙම. පව් මේ මිනිස්සු. දෘෂ්ටියේ තියෙන ප්‍රශ්නයක් වල පින්වතුනි ඔය සල්ලාල කමේ යන්නේ. දෘෂ්ටියේ තියෙන ප්‍රශ්නය. ඒකුන්ට හිතෙන්නේ මේ ආස්වාද දෙන්නේ මොනවයි කියලා. මේ බාහිර වස්තුවක් කියලා ආස්වාද දෙන්නේ. බාහිර වස්තුවක් නැතුව ආස්වාද ගන්න බෑ ඒක හරි. මොකද පිළීමෙන් විතරක් ආස්වාද ගන්න පුළුවන්. දැන් ෆෝන් එකක් නිසා පිළිලා බෙල්ලා බෙල්ලා කියලා ෆෝන් එකක් හම්බුනේ නැත්නම් ඔය ආස්වාද එනවද? නෑ. එහෙනම් ආස්වාදයේ හැබැයි ආස්වාදයේ ෆෝන් එකේ නෑ. ෆෝන් එකත් හේතුවක් වෙනවා ආස්වාදයට. ඔන්න ඔතනයි ඔය මාර බන්ධනේ තියෙන්නේ. ෆෝන් එක නැතුව ආස්වාදේ ආවනම් ෆෝන් එකට ඇලෙන්නේ නැහැ. නමුත් ෆෝන් එකක් ඕනේ නිසා ඔය ආස්වාදේ ගන්න ෆෝන් එකට ඇලෙනවා. ඒකයි ක්‍රමය. ඒක නිසා මොකද වෙන්නේ? මේ පිරිස කවර කවදාකවත් මේ වස්තු තණ්හාවෙන් අයින් වෙන්නේ නැහැ. පුද්ගල තණ්හාවෙන් අයින් වෙන්නේ නැහැ. මොකද අර දෘෂ්ටිය නිසා. හැබැයි හොඳාකාරව වටහා ගත්තනම් මේ පෙලීම් මාත්‍රය නිසායි මට මේක හටගත්තේ කියන්නේ. හැම මොහොතකම දැන් ඉඳලා අද ජීවිතේට මේක දාගන්න තියෙනවා. අද ඉඳලා ඔබට යම් කිසි ආස්වාදී මේ මාත්‍රයක් හරි ආස්වාද මාත්‍රයක් හරි ඇදිලා එනවනේ. අන්නේ ඇදිලා එන අය පොඩ්ඩක් සිහි කරලා බලන්න මේ ආස්වාදේ මට නැගිලා එන්නේ මොකක් නිසා. මොකද ඔබගේ හිත ටක් ගාලා අල්ලයි නැත්නම් ආස්වාද මාත්‍රයක් නැගිලා ගමන් පටස් ගාලා අල්ලනවා මොකද්ද ගිහිල්ලා. අර ආස්වාද දෙන්න හදපේ කියලා. ටක් ගාලා හිතන්නේ මොකද්ද මෙන්න මේක නිසා තමයි මට ආස්වාද ආවේ. ඒක නිසා මම මේකට ඇලෙන්න ඕනේ කියලා ටක් ගාලා ඇලෙනවා ගිහිල්ලා. පුද්ගලයන්ටත් එහෙමයි යාළුවන්ටත් එහෙමයි. ඔබට යාළුවෙක් බොහොම මේ සන්තෝෂ කරන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන? යාළුවා සන්තෝෂ වෙන්නේ පින්වතුනි ආස්වාද නිසා. ඔබට යම් ආස්වාදයක් තමන් යාළුවාට දෙන්න පුළුවන් නම් යාළුවා සන්තෝෂ වෙනවා නේද? ඒක නිසා නේද පින්වතුනි යාළුවෙකුට තෑග්ගක් දෙන්න යදී යාළුවගේ අක්කගේ නංගිගෙන් අම්මගෙන් තාත්තගෙන් අහන්නේ මේක වැඩිපුර මාස මේකට නැතිද මොකද්ද කියලා අහනවද නේද? මේක වැඩිපුරම ආස කරන්නේ මොකද්ද? මේකට නැති මොකද්ද කියලා. වැඩිපුරම ආස ගන්න එක එකගාව තියනවා නම් ඔබ දෙන එකෙන් එයාට ආස්වාදද? නෑ. පෙලෙන්න ඕනේ තින්ග. එහෙම නැත්නම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? ළඟට ගිහින් ඉඳලා යම් දෙයක් ගැන හොඳට පෙළවන්නයි තියෙන්නේ. අසත්පුරුෂය කරන්නේ ඒකනේ. අසත්පුරුෂ සංසේවනයේ නිමිතිනේ තමන්ගේ ජීවිත විනාශ වෙන ඔක්කොම. මෙන්න මේ සත්පුරුෂ සංසේවනයේ ලබන්න පුළුවන් නම් ධර්මාබෝධයට පත් වෙච්ච ෆිරිස් ආශ්‍රය කරන්න පුළුවන් නම් නිස්සරේ කරන්න පුළුවන් නම් නිරන්තරයෙන් පිංවිතනි ඔය අසත්පුරුෂ ආශ්‍රයෙන් එන අර ධම්ම කොටස නැති වෙලා යනවා. දෘෂ්ටි ඇති කරවන්නේ අසත්පුරුෂ ෆිරිස්. මිත්‍යා දෘෂ්ටි ඇති කරන්නේ අසත්පුරුෂ ෆිරිස්. සම්මා දිට්ඨි ඇති කරන්නේ කවුද? තව ෆිරිස. ඒකට කියනවා සත්පුරුෂයෝ කියලා. එහෙනම් ෆිරිසක් තමයි මේ දෘෂ්ටි ඇති කරවන්නේ. ඒකයි ඇස් දෙකයි කන් දෙකයි නැති එකෙකුට දෘෂ්ටි ඇති කරවන්න අමාරු. ඇස් දෙකයි කන් දෙකයි නැත්තම් පිංගුදුර දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. ඇස් දෙකිනුයි කන් දෙකිනුයි වැඩි විශේෂයෙන්ම කන් දෙකෙන් තමයි පිංගුදුර දෘෂ්ටි මාත්‍ර ඇති කරවන්නේ. ඇස් දෙක ඉතින් මූලිකයි. ඇස් දෙක ඉන්ද්‍ර. එයා තමයි ලොක්කා. ඔබ හරුවල කාමරයකට දාලා ඉවර වෙලා ඔබට දෙනවා ආහාරය. හරුවලම හරුවලයි ඔබට එළියටවත් එන්න බෑ. මොකද්ද කියලා කියන්නෙත් නැහැ. ආහාරය ඔබට දෙනවා ආහාරය. ඔබ ওই ආහාරය කන වෙලාවේ ඔබට රසයක් දැනේ. හැබැයි දෘෂ්ටිගත වෙන්න පුළුවන් ද ඔබට? මේ අහවල් එක අහවල් එක සාරයි කියලා එහෙම දෘෂ්ටිගත වෙන්න පුළුවන්. මොකක් හරි හොඳ ස්පර්ශයක් දෙනවා. දැන් දෘෂ්ටිගත වෙන්න පුළුවන්. දැන් මගේ මේ අපි මේ මේ අපි ආමඳුරු පිරිසක් එක්ක අපි ධම්ම සාකච්ඡාවක යෙදුන දවස් ඒ අහම දෙයක් ගැන මම මේ ඔබටත් මේක කියන්නම් දැනගන්න මේක හරි වටිනවා. මේ දෘෂ්ටිගත වීම සම්බන්ධව වැදගත් වෙන්නේ පිඟුතුනි ඇහැයි කනයි. ඇහැයි කනයි නැත්තම් දෘෂ්ටිගත වෙන්න බෑ. අන්න ඒක නිසා තමයි ಜಾති අන්ධයාට ಜಾති බදිරයාට නිවන් දකින්න බැරි. අහේතුව කොටසට දාලා තියෙන්නේ ඒකයි ඒකේ නම. මොකද ඒක නාට සම්මාදිට්ඨිගත වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිගත වෙන්නත් බෑ. දෘෂ්ටියක් හදන්න බෑ ඔළුවේ. වෙන කිසිම ක්‍රමයකට දෘෂ්ටියක් හදන්න බෑ. කනම තමයි ගොඩක් දුරට මූලික වෙන්නේ. නමුත් ඇහෙනුත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. එතකොට එහෙනම් අර කරුණ කාමරේ ඉන්න කෙනාට අර කැම දුන්නා නම් එහෙම දෘෂ්ටියක් හදාගන්න බෑනේ යාට. එයාට මොකද බෑ? යා මොකක් හරි රහක් ආවා. කැමේ මොනවද කියලාවත් දන්නේ නැහැ. රහක් ආවා. රහක් දැනුණා. හැබැයි ඇත්තකින් හරි ඔක දැක ගන්න පුළුවන් වුණා නම් මොකක් හරි නමක් හරි ඔකේ ගහලා තියෙනවනේ. අපි එතකොට ෆීස් එකක් ගන්න දුන්නා කියලා. එතකොට ඒක ගහලා තියෙනවනේ ෆීස් එකක් කියලා. එතන කන්නේ කැහෙන්නේ නැතුණාට ඇත්තකින් හරි ඔක දැක ගන්න පුළුවන් නම් ඔන්න දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ෆීස කියන්නේ පුදුම රහ කෑමක් කියන. හැබැයි ඇස් දෙකක් පේන්නේ නැත්නම් කන් දෙකක් ඇහෙන්නේ නැත්නම් මොන කෑමක් දුන්නා දෘෂ්ටිගත වෙන්න පුළුවන්. තව කෙනෙක් දෘෂ්ටි පිටවන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්න බෑ. උදාහරණයකට ඔබ හිතන්න. මේ දැන් උණු උණුවේ මැරිච්ච මිනිහෙක් ඉන්නවා. උණු උණුවේ මැරිච්ච මලකඳක් දැන් තියෙනවා. අවුරුදු 90ක ආච්චි කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 40ක විතර මැදිවිය කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 20ක විතර තරුණ කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 5ක විතර අතදරුවෙකුත් ඉන්නවා. ජාති ආන්දේක ජාති බදිර ජාති ආන්ද කියන දෙකම තියෙන කෙනෙක්ව අරගෙන ඇවිල්ලා අර ඔක්කොගෙම අත ගාගෙන ගාගෙන ගාගෙන එනවා. දැන් යාට පුළුවන් දෘෂ්ටි හදාගන්න. බෑ. ස්පර්ශයක් දැනේ හැම කෙනත් එක්කම. සමහර දෙනක රළු ස්පර්ශයක් දැනේ සමහර දෙනක සියුම් ස්පර්ශයක් නෙමෙයි. එහෙමත් වෙන්න පුළුවන්. නමුත් බින්දුතුනි ආස්වාද ගන්න ගියාම ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව දෘෂ්ටි හදාගන්න බැහැ. ඒක නිසා තමයි හැම මොහොතකම හිඳිලා ඔබගේ ඇඟේ වවුරන ගෑවුනාට පස්සේ ඔබ හැරිලා බලන්නේ. මොකටද? දෘෂ්ටි හදාගන්නට අගාල. තියෙන දෘෂ්ටි නගා ගන්න ඕනේ. කවුද මේ? ඒලයි මලකඳක් එහෙමනම් ඇඟේ ගෑවෙන්නේ මොකද කරන්නේ? කෑ ගහගෙන දුවන්නේ. තරුණ දරුවෙක් ඇඟේ ගෑවෙන්නේ බොහොම තරුණ ශරීරයක් නම් මොකද කරන්නේ? කෑ ගහගෙන දුවන වෙනුවට දැන් පිටිපස්සට එනවා තාම. ඇයි ඒ? අර දෘෂ්ටිගත වීම. ඇහෙන් දකින්න නැතුව කනට ඇහෙන්නද? කනටත් කියන්න පුළුවන්. මේ මේ යාළුවට එහා පැත්තේ ඉන්න යාළුවා කියන මේ මේ ඔය පිටිපස්සේ ඉන්නේ අර කීපු එකේ නයිවිල්. බල්ලෝකට මේ මහා මේ පතන්දර ආච්චි අම්ම කෙනෙක් පිටිපස්සේ ඉන්නේ. මුන්ට මේ රවට්ටන්න. බලන්නපා බලන්නපා මම බලන්නපා. අර කී ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් බලහම බලන්නපා මම. ඔහොම මිතා ඔහොම මිතා කියලා. දැන් මේ ආස්වාද මාත්‍ර හදා ගන්න නැද්ද හිතේ? පේනවද මේක දෘෂ්ටිගත වෙන හැටි? එහෙනම් අසත්පුරුෂයන්ට පුළුවන් පිටින් මේ දෘෂ්ටියට තමන් ඇදලා දාන්න. මේ තමන්ගේ ජීවිතවලින් නිවන් දකින්න. මහා සාර ධර්මස්කන්ධ වලට යන්න අවශ්‍යතාවය නැහැ. ජීවිතේට මේක දාගන්න පුළුවන් පිටින් තමන්ට වැටි වැටි එනවා මේ මොකද්ද කියන්නේ කියලා. එහෙනම් අසත්පුරුෂයෙක් ඇසුරු කරොත් හැම මොහොතකම මේ අසත්පුරුෂය ඔබේ ගොළුවට ගිනි ගිනි දානවාම තමයි. තමන්ගේ ඔළුවට ගිනි ගෙඩි දානවම තමයි. තමන්ගේ දරුවා මේ මේවත් හොඳ නේ හිතාගන්න. තමන්ගේ දරුවන් අසත්පුරුෂයන්ගෙන් පරිස්සම් කරගන්න. අසත්පුරුෂයෝ කියලා කිව්වට පස්සේ කියන්නේ පිංවිතනි අසත්පුරුෂ කියලා මම මේ අදහස් කරන්නේ. නිවන් මගේ යන්නේ නැති පිරිස. එයායි තමයි මම මේ අසත්පුරුෂ කියලා කියන්නේ. නේද? කසිප්පු කාරයෝ ගංජකාරයෝ එහෙම නෙමෙයි. ඔබ මේ පරිස්සම් කරන්න හදන්නේ කාගෙන්ද? ඔබගේ දරුවා ඔබ පරිස්සම් කරනන්නේ කසිප්පු කාරයන්ගෙන් ගංජකාරයන්ගෙන්. මම මේ කියන්නේ ඒ අය ගැන නෙමෙයි. ඒ අසත්පුරුෂේ තව ගොඩක් එහා ඉන්න අය. මම මේ කියන විදිහට සර් ඇල්බර්ට් අයින්ස්ටයින් උත් කවුද? අසත්පුරුෂේ. ඇයි නිවන් දකින්න යන්නේ නැති නිසා. එයාගෙන උත් පරිස්සම් කරන්න කියලා මම මේ කියන්නේ. එහෙනම් මේ අසත්පුරුෂ කියන කියපු වචනේ අලෝලුට ගන්න. මේ දොස් කියනවා නෙමෙයි. අසත්පුරුෂය කියලා බයිනවා එහෙම නෙමෙයි. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් බැලලා හරියන්නේ නැහැ. මහා දේවියක් ලෝකෙට කරපු මිනිස්සෙක්. නමුත් මම කියන්නේ මේ නිවන් මාර්ගට මේ මම මේ කතා කරන මාතෘකාව යටතේ එතුමත් කවුද? අසත්පුරුසයි. අසත්පුරුස ඇසුරට වැටෙනකොට නිකමට හිතන්න ඔබගේ දුව. ඔබගේ දුව අසත්පුරුස ඇසුරට වැටෙනවා. දැන් ඔබගේ දුව බොහොම ලස්සන කෙනෙක්. දැන් ඔබ ගෙදර කියනවා පුතේ ඉගෙන ගන්න එක තමයි කරන්නේ තියෙන්නේ වෙන මොකුත් නම් කරන්න එපා. කියලා අවවාද අනුශාසනා කරලා ඔන්නේ යනවා. මේ දරුවා ඉස්කෝලේට නැද පන්තියට ගියාට පස්සේ හාදරි උමනාවක් වෙනවා මේ දරුවත් එක්ක හාදකම පවත්තා. මේ හාදකම පවත්තන උමනාව වෙච්ච දරුවා මොකද කරන්නේ? කෙලින්ම ගිහිල්ලා මේ දරුවගේ යාළුවෝ ටික මුණ ගැහෙනවා. මේ දරුවගේ යාළුවෝ ටික මුණ ගැහිලා ඉවරලා මේ දරුවාට මොකද කරන්නේ? ටික ටික දෘෂ්ටි දෙනවා. ටික ටික දෘෂ්ටි දීලා පින්වතුනියේ දෘෂ්ටි කරන ගන්න මොකද වෙන්නේ? මේ දරුවා දෘෂ්ටිගත වෙලා පෙලෙන්න පටන් ගන්නවා. පෙලිලා යම් අවස්ථාවක් එනකොට ඒ පෙලීමෙන් නිදහස් වෙන්න මහා දැඩි උවමනාවක් එනවා. මොකද මේ පෙලීම මහා දරා ගන්න බැරි පෙලීම. ඒ පෙලීමට තව උදව් කරනවා යාළුව වටේ ඉඳගෙන තව දෘෂ්ටි දදා. හම්බෝ මාර සල්ලිකාරේ කෑ මේමයි පුදුම ලස්සනයි ඈ අර අරයක් පොඩ්ඩක් බැල්මදාන් ඉන්නවා පරිස්සම් වෙන්නේ කිය කිය අර දෘෂ්ටි දානවා පැත්තක ඉඳගෙන. ඔය ඔක්කොම දෘෂ්ටි දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර පෙලීම වැඩි වෙලා යම් තත්යකට ගියාට පස්සේ මේක දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙනකොට මේකට කැමැත්ත දෙනවා. එහෙනම් දැන් ඔබගේ දරුවා අහිංසකයි නේද? නවත් කොච්චර අහිංසකුණත් වැඩක් තියනවද බින්ගට? ඔබගේ දහම් කොච්චර අහගෙන හිටියත් වැඩක් නැහැ. අතට ගිහලා අසත්පුරු සාස්ත්‍රයට වැඩිච්ච ගමන් මේ අසත්පුරු සාස්ත්‍රයෙන් ඒ දරුවාව ගලව ගන්න බැහැ. ඒකයි කියන්නේ ඔබගේ දරුවාව සම්මාදිටියටපත් කරන්න කියලා. ඔබගේ දරුවාව සම්මාදිටියටපත් කරා නම් බින්ගදෙනි එතනින් එහාට මිත්‍යා දෘෂ්ටිකෙන් බෑ දරුවාව අනිත් පැත්ත හරවන්න. එහෙනම් සිස්සත් පන්ති නෙමෙයි බින්ගදෙනි මුලින්ම යවන්න ඕනේ. මුලින්ම යවන්න මේ භික්ෂුන් වහන්සේලා ගාවට දාලා. උන්වහන්සේලාගෙන් මේ සාර වූ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ දරුවාව සෝතාපන්න කරා. නැත්නම් එහෙම ඔබට හොයාගන්න වෙන්නේ දරුවගේ බෙල්ල වෙනමයි කඳ වෙනමයි. ඔය ළඟදි හැම එකක් උනේ ලෝකේ අල්ලන්න උගන්නලා හුදේ ලෝකේ කඩහම් පුළුවන් තරම් ඔබ ඵලයන් මේ පන්ති ඵලයන් ඔක්කොම කරගනි යුනිවර්සිටි ඵලයන් ගිහිල්ලා අපිට කඩන්න බැරි වෙච්ච ලෝකේ උඹ කඩාගනින් කියලා ඔය කියන්නේ. උගන්නලා යුනිවර්සිටි යන ගමන් හාද ගමක් ඇති කරගත්තා. ඉතින් මෙච්චර කාලේ හිතාගෙන හිටියේ මොකද අම්මා තාත්තා කිව්වේ ලෝකේ උඹ වශයෙන්ගේ පවතිනවා පුතේ උත්සාහ කරන් උත්සාහ කළා කොහොම හරි උඹ වශයෙන්ගේ පවත්වපන් අනිත්‍ය දේ පටිච්ච කරගනි පුළුවන් තරම් කියලා කිය උගන්නලා මොකද කළේ අන්තිමට මේ දරුවට තින්ගතේ ඉච්ඡා බංගත්වයේ කියන එක ආවා. තමන් ආසාවෙන් කැමැත්තෙන් යමක් ප්‍රාර්ථනාවෙන් හිටියා ඒ දේ ලැබුණේ. ඒ දේ තමන් වශයෙන්ගේ පවත්ව ගන්න බැරි වෙලා ගියා. මෙච්චර වෙලා තිබිච්ච දෘෂ්ටිය තමයි තමන් වශයෙන්ගේ පවතිනවා කියලා මොකද අම්මලා තාත්තලා දාපු දෘෂ්ටිය ඒක. ලෝකේ හරි සාරයි පුතේ ඒක ගැන කඩපන් කොහොම හරි කියලා. අන්තිමන කොඳනේ ඉච්ඡා බංගත්වයට පත් වුණා මෙතනින් යාර දරා ගන්න බැරි වුණා ගියා කෝච්චි ගාවට බෙල්ල තිබ්බා. ඕක උගන්න අම්මට තාත්තලේ ලොකු තෑග්ගක් හම්ුණා. හඳ වෙනමයි බෙල්ල වෙනමයි. එහෙනම් තමන්ගේ දරුවන්ට මොකද්ද උගන්වන්න ඕනේ කියලා මුලින් ඉඳන් ඉගෙන ගන්න පිංගත. තමන්ගේ දරුවෙක දෘෂ්ටි ඍජු කරා නම් දෘෂ්ටි විපරීත වෙන්නේ නැදී දෘෂ්ටි ඍජු කළා නම් දරුවා බේර ගන්න පුළුවන් නැත්නම් දරුවා බේර ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ අපේ බෞද්ධ සමාජයේ මේ මේට අවුරුදු 600කට කලින් තිබිච්ච බෞද්ධ සමාජයේ ඔය කුණු කන්දල් එකක්වත් තිබුණේ නැහැ. අපේ පරිවේණිය උගන්වන මහා උත්තමයෙක් විසින් පරිවේණිය ඉගැන්වුවා. අපේ ප්‍රවේණියක් තිබ්බා. අපි මෙන්න මෙහෙ මාවේ තථාගතයන් වහන්සේගෙන් පැවතගෙන පිරිසක් සීය හෙලයා කියලා කියන්නේ සීහ කියන්නේ ශ්‍රේෂ්ඨ, හෙල කියන්නේ පාරිශුද්ධ. එහෙනම් මේ ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත් වෙච්ච මහා පිරිසක් එක්ක මේ අපි ආවේ. තථාගතයන් වහන්සේ තමයි අපේ පීතෘන් වහන්සේ මේ ජාතිය ඇති කරන්න. තථාගතයන් වහන්සේ තමයි මුල් ගල තිබ්බේ. ඒ රහතන් වහන්සේලාගේ ඇසුර හැදීගෙන ආවේ අපි. ඔන්න ඔය ටික පින්වතුනි අර පරිවේණියේ අපේ මේ ආපු ක්‍රමවේදය ගැන මේ පිරිවෙනේ ඉන්න ඒ භික්ෂුන් වහන්සේ විසින් දේශනා කරන අර දරුවා. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 10ක් 12ක් යනකොට මේ දරුවා අවශ්‍ය ශිල්ප සාහිත්‍ය සියල්ල දැනගෙන අපේ ඉතිහාසය දැනගෙන අපි කොනාද කළේ කියලා දැනගෙන එයාත් එක්කම සම්මාදිටියට පත් වෙන ක්‍රමවේදයකටත් ඇවිදින්න. අන්න ඒ දරුවව කවදාකවත් පින්වතුනි තව කෙනෙකුට අනිත් පැත්ත හරවන්න බෑ. නැත්තම් එහෙම ඔබගේ දරුවව අනිත් පැත්තට හරවනවා කිසිම කතාවක් නැහැ. පිළිම දරුවේ ගුණ නම් අනිත් පැත්තෙන් ගංජා ටික පොවනවා කිසිම කතාවක් නැහැ. දැනගෙන කටයුතු කරා. නොදැන කටයුතු කළොත් විනාශයි. ඔබට උනත් එච්චරයි. ඔබට උනත් ඕනේ කුණු ගොඩක් දාන්න පුළුවන් ඔබ සම්මාදිටියටපත් වෙලා නැත්තම්. සම්මාදිටියටපත් වුණා කියලා කියන්නේ ලෝකේ අසාරයි කියලා දැනගත්තා. මොකයිල මොකක් කිව්වත් අනේ මේ අනිත්‍ය දුක් අනත්ත වෙච්ච මේ ලෝකේ මම මොනවල් අල්ලන්නේ. ඒකම තමයි හැමතිස්සෙම හිතේ. අපි හොඳ විශ්වාස එකක් කරමු. අපි දාමුද ෆුල් ෆාම් එක. විතර වෙන මොකුත් නැහැ. එහෙමත් කියනවා. දැන් හත්තු මරන්නේ නැහැ. විතර ෆාම් එකක් දා. බිත්තරටි අරගෙන නාකි වෙච්ච කුකුලට කොහොම මොකද කරන්නේ? ආ ඒක අරන් යනවා නේද? දැන් ඔහොම ගියේ කියේ මොකද කරන්නේ? ඇවිදින්න අර දෘෂ්ටි දාන්න පටන් ගන්නවා. මේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක් මේක ආදිවාසීන් කියන. හැබැයි ටික දෙන දෘෂ්ටි ඍජු කරගත්ත කෙනාගේ ඔළුව නරක කරන්න බෑ තව කෙනෙක්ට. ඒ වෙලාවෙ යාට මැවිලෙනවා මොකද? මේ අනිච්ච දුක අනත්ත වෙච්ච ලෝකේ මේ සත්තුන්ට මේ වගේ හානි නින්දා මේ හානි කරලා මොනව මං ගන්නද? ජීවියක් හැදෙන්න දින විතරේ මං කාලා හරියනවා. ඒ ජීවියක් හැදෙන්න දෙන්න එපා ඒක. ඔන්න මේ මත්තමර හැදිලෙනවා හිත. ඉතින් මේ දේවල් වලට මම මොකටද කරගහන්නේ? මම මේ දේවල් වලට කරගහලා මොනව ගන්නද? මේ සෝතාපන්නෙන හිතෙන්නේ දෙයි. මොකද දෘෂ්ටි ඍජු වෙලා තියෙන ලෝකේ අසාර බව දැකලා ඉවරයි යා. එන එකම වස්තුවක්වත් මට සාන්තුණ නේතු දෙයක් නැහැ නිවන තරම් කියලා රැටිලා ඉවරයි. හැම මොහොතකම හිතන් ඉන්නේ හේතන් සන්තන් හේතන් පනිතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තන්නං කේව විරාගෝ නිරෝධෝ නිබ්බහනං තී කියති. ඒ සංකල්පේම තමයි හැමතිස්සෙම ඉන්නේ. මේ ශාන්ත ප්‍රණීතු නිවන ස්පර්ශ කරන්නේ කවද්ද මං කියාගෙන. වාක්‍යයක් යුතුකමක් තියෙනවා නම් ඒ වාක්‍යයක් යුතුකම ඉෂ්ට කරනවා. කොයි මොහොතේද මං ගැලවෙන්නේ කියලා බලන්න. ඔය தත්ත්වෙට තමන්ගේ දරුවව දාගන්න. ඔය தත්ත්වෙට තමන්ව දාගන්න. ඔය ටික දාගත්තේ නැත්නම් එහෙම වෙන්නේ මොකද්ද? ඔබ යම් මොහොත ඔබව පෙළලා පෙළලා පෙළලා ඒ ආස්වාදයේ ඔබට දීලා ඔබ ලව්ව බෝම්බ ගසන්න හසුනවා. මං කියන්නේ ඔබට ඔබ ලව්ව බෝම්බයක් ගසන්න පුළුවන් විදිය. බුදුදහම හරියට දන්න රත්තවාදියෙක් එහෙම ඉන්නවනะ. මහ විනාශයක් කළ හැකි මේ ලෝකෙට. මොකද බුදුදහම කියලා කියන්නේ තියෙන දේ සම්පූර්ණයෙන්ම හිතගෙන කරන වැඩපිළිවෙල. හිත ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගන්න පුළුවන් බුදුදහම හරියට අධ්‍යයනය කරන්නේ. ඒක වැරදිලා යදාගත්තොත් එහෙම මොකද වෙන්නේ? මහ විනාශයක් කළ හැකි. නිකමන හිතන්නකෝ. ඔබ ගාවට එනවා යාළුවෙක්. යාළුවෙසෙන් එන්නේ. ඉතින් මගදී හැම වෙලාව කතා බහ කරලා ඉතින් මේ ප්ලෑන් කරලා කරන වැඩ. ඔබයි බිරිඳයි දරුවෝ දෙන්නයි ඉන්නේ. ඉතින් එදට ඇවිල්ලා කියනවා කොහොමද හින්ද මන්ද කියලා කතා කරලා මං කාලයක් ඉතින් මේ UK වලනේ හිටියේ. ඉතින් මේ UK වල හරි හොඳයි හරි ෂෝ මේ අධ්‍යාපනයේම හරි හොඳයි ගියොත් නම් හොඳ මේකක් ගත්ත හැකි. පළවෙනි දවසේ ඔන්න UK වලට බීජිය දැම්මා. ආයි සතියක විතර පස්සේ ඇවිදින්න. UK යන්න chance එකක් නම් මට අරන් දෙන්නත් පුළුවන්. මම පොඩ උත්සාහ කරලා බලන්න. ඒත් එකම ආයි UK වල ඉගෙන ගන්න විදිය PR එක ගන්න පුළුවන්. ඇවිල්ලා මේ සම්මා ඊට පස්සේ passport එකත් අරගෙන එහේ පුරවැසියෙක් වෙලා ඉන්න පුළුවන්. ආදිවාසීන් ওই ටිකක් දැම්ම ඔළුව. දැන් මොකද වෙන්නේ තිකුදේ? දැන් UK පිළිමද දෘෂ්ටියක් හදාගත්ත නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? UK යන්න බැරි කම නිසා මේක පෙළින්න ගන්නවා. අවදාසක් ඇවිල්ලා තවත් පොඩ්ඩක් පෙළන්න වැඩ පිළිවෙල කරනවා. එහෙනම් දැන් ඕනේ දැන් මොකද වෙන්නේ? දැන් මේක පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා දැන් මහා පෙළීමකින් පෙළෙන්නේ. දැන් ඌ කෝල් කරනවා. මේ අර වැඩි හරිද? දැන් පොඩ්ඩක් ඉන්නකෝ මම මේ තාම මේ කතා කළේ නෑ. මේ කතා කරන්න ඕනේ. ආදිවාසීන් කිය කී මේක පස්සට අදීද තින්වතුනි මේකට ඉවස ගන්න බැරි තැනක් එන. ඒ කාලේට තින්වතුනි මේක ඔබට මේ ජීවිත අත්දැකීම ඇති මේ UK යන නෙමෙයි වෙන මොකකට හරි මේ ජීවිත අත්දැකීම ඇති. ව්‍යාපාරයක් පටන් ගහරි මොකක් හරි එකට මේකව එක විනාඩි පහක් තියලා තියන්න බෑ පුටුවේ දැන් විනාඩි දෙකක් පුටුවේ ඉන්නකොට නැගිටලා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා ඒ තරමට මේකව පෙළ ඔන්න ඊට පස්සේ අරු එනවා අරු ඇවිල්ලා කියනවා ආවා ලාමි කැම්ප් එක ගාවින් මන් දෙන පාර්සලේ තියහන්කෝ උඹට UK යන හදලා දෙන්න නොතිය ඉඳීද පිංගුද ඔන්න මොකද දැන් මේකට මහා පෙළීමකින් පෙළෙනවා මේ පෙළීමෙන් නිදහස් වෙන්නයි ඕනේ. අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා කිව්වා ඔය UK යන්න එපා මම ගියා UK වල මහා කරදරකාරී වැඩක් ඔය තියෙන යන්න එපා. ඔය ඉරිසියාවට ඕගොන් කියන්නේ. තක් ගාලා මැවිලෙනවා ඒක. ඇයි ඒ තරමට පෙළෙනවා මේ යන්න ඕනේ. ඔන්න ස්වභාවය. දැන් මොකද කරන්නේ? අරක ගල්ලා ඉවිල්ලා UK යන්න තමයි හදන්නේ. මොකද දැන් මේ පෙළීමෙන් නිදහස් වීම මහා ආස්වාදය ගන්නයි ඕනේ. ඒ හරි භයානකයි පින්වතුනි ලෝකේ. ඔබ ඕවට තමයි අහුවෙන්නේ. ඕවට අහුවෙලා තමයි ඔබ ලෝකෙට බැඳෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ තතුලෙස දැක ගන්න කියන. නිස්සාරණේ වෙන නම් ඒ කාන්තෙම මේ කාලේ උපදින පිරිසට ඔය ආස්වාද මාත්‍රිය මොකද්ද කියන හරියාකාරව වටහා ගන්න ඕනේ. ආදීන මේ මොකද්ද කියන හරියාකාරව වටහා ගන්න. මේ කොහොම හරි එන දාර මුලටම යන්න. මුලටම ගිහිල්ලා පින්වතුනි මේ ආස්වාද මාත්‍රිය කරහා ගිහිල්ලා තණ්හාවක් ජනිත වුණාට පස්සේ වෙන දේ ගැන පොඩ්ඩක් බලන්න. ඒ වෙන දේ ගැන පොඩ්ඩක් බලන්න කලිනුත් තව එකක් තියක් තියෙනවා බලන්න. ඒ තමයි මේ ලෝකෙට මේ වස්තු හටගන්නේ කොහොමද? සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන ඔය ඔක්කෝම හටගන්නේ කොහොඳ මේ ලෝකට. දෙවියන් වහන්සේ ගෙනත් දෙනවද, ඉබේ උඩින් පහළ වෙනවද, මොන ක්‍රම වේදෙන්ද මේක හටගන්නේ කියලා දැකගන්නවනේ ඔක්කොටම. ඒක හරියාකාරව දැකගත්තොත් පින්විතනි එතනින් එහාට පුළුවන් මේකට උත්තරයක් හොයන්න. මේ ලෝකෙද මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු හැදෙන්නේ කොහොමද? හේතුන් නිසා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා, හේතු නැති වුණාම නැති වෙලා යනවා. මෙන්න මේක හොඳාකාරව මෙනෙහි කරලා බලන්න. මේ ලෝකේ වස්තු උදා වෙමි තියෙන්නේ පින්වදිනේ. වස්තු කියන ඒවා උදා වෙනවා. වස්තු කියන ඒවා ඇති වෙන්නේ නැහැ. පුද්ගලයෝ ඇති වෙලා නැහැ. පුද්ගලයෝ වස්තුයි ඔක්කොම උදා වෙවි තියෙන්නේ. උදාවීමක් හැරෙන්න ඇතිවීමක් වෙන්නේ නැහැ මේ ලෝකේ කොහෙවත්. එහෙනම් දැන් වස්තුවක් උදා වෙවි නම් තියෙන්නේ, ඔය උදා වෙවි තියෙන්නේ පිටුදුනි හේතු ටික තියෙනකන් විතරයි. හේතු ටික නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. මෙතන මේසයක් තියෙනවා නම් ලෑල්ලකුයි කකුල් හතරකුයි ගහලා. එහෙනම් ලෑල්ලයි කකුල් හතරයි ඇනවලට පටිච්ච වෙලා තමයි මේසෙ කියන එක හැදිලා තියෙන්නේ. ඇනවලට පටිච්ච වෙලා. එහෙනම් මේසෙ කියන එක දැන් ඔබට විද්‍යාමාන වෙනවා. මොකද මේසෙ කියන එක උදා වෙවි තියෙන්නේ හැම මොහොතකම. මේ මේසෙ උදා වෙවි තියෙනවා දැන්. උදා වෙවි තියෙන හේතුව තමයි මේකට අදාළ තියෙනුම හේතු කාරණා දැන් පටිච්ච වෙලා තියෙනවා. ගැළපීලා බැඳිලා තියෙනවා. ගැළපීලා සකස් වෙලා තියෙනවා. මම මේ කකුල් දෙකට පයින් ගහලා මේ කකුල් දෙක කැඩුවොත් මේක මේසෙ නෙමෙයි නේද තවදුරටත්? එහෙනම් කොහෙටද මේසෙ ගියේ? දැන් මෙතන මේසයක් තියෙනවා නම් පින්වතුනි මේකට මම කකුල් දෙකට පහින් ගැහුවාම කකුල් දෙක කඩලා ගියාම ඔබ කියනවා මේක මේසයක් නෙමෙයිලු දැන්. එහෙනම් මං අහන්නේ මෙච්චර වෙලා තියෙනවා කියපු මේසෙ කොහෙටද ගියේ? එහෙනම් ගියාද ආවද කියලා එහෙම අහන්න පුළුවන් එකක්ද මේසෙ කියලා කියන්නේ? අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ පිඟුතනි හේතු ටිකක් එකතු වීමෙන් ඵලයක් විද්‍යාමාන වෙයි. මෙතන තියෙන්නේ තනිකර මේසයක් විද්‍යාමාන වෙවි විතරයි. ඒ කියන්නේ මොකද මේසය උදා වෙවි තියෙනවා හැම මොහොතක්. හේතු ටික තියෙනකන් උදා වෙවි තියෙනවා, හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. එහෙනම් මම මේකට කකුල් දෙකට පයින් ගහපු ගමන් කකුල් දෙක කඩලා වීසුණා. ඒ කියන්නේ හේතු ටිකක් එළියට වීසුණා. හේතු ටික වීසු වෙච්ච ගමන් අර උදා වෙවි තිබිච්ච ඵලය දැන් උදා වෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. එහෙනම් ලෝකයේ උදා වෙවි තියෙනවා, ඊට පස්සේ නිර්ුදා වෙනවා. එහෙනම් උදා වෙවි තියෙන නම් හේතු තියෙනවා. උදා වෙවි තියෙන නම් හේතු තියෙනවා. හේතු තියෙනවා නම් උදා වෙවි තියෙනවා. දැන් මම මෙතන ෆෑන් එකක් හයි කළොත් එහෙම ගෙනහල්ලා මේ හුලඟ කියන හේතු තියෙනකම මක් වෙනවා. මේක උදා වෙවි තියෙනවා. උදා වෙවි තියෙන්නේ ඇති වෙලා නෙමෙයි. එහෙනම් බබරේ කියලා කියන්නේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි පිංගුදලි උදා වෙවි තියෙන එක. එහෙනම් බමරය කැරකි කැරකි තියෙනවා. එක පාට හුලන් අතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබට දැන් කියන්න බලන්න බමරේ නැහැ කියලා. එතකොට අහන්න පුළුවන් දැන් එහෙනම් කොහෙටද ගියේ බමරේ කියලා. දැන් ෆෑන් පෙත්තක් වේගෙන් කැරගෙනකොට ඔබ කියනවා බමරේ ඇත. හුලන් නැති වෙනවා. දැන් බමරේ කැරකෙන්නේ නැහැ. දැන් ඔබට කියන්න පුළුවන් බමරේ නැත කියලා. ඔබ කිව්වොත් එහෙනම් බඹරේ නැත කියලා මං අහනවා කොහෙටද ගියේ බලේ එහෙනම් කියන්න උත්තරයක් තියෙනවා. වතුර මලක් තියෙනවා. වතුර ටැප් එකේ ඇරියට පස්සේ වේගෙන් වතුර උඩට විදින ලස්සන වතුර මලක්. දැන් ඔබ කියනවා මෙතන වතුර මලක් ඇත. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ටැප් එක වහනවා. දැන් ඔබ කියනවා මෙතන වතුර මලක් නැත. වතුර මලක් නැතනම් වතුර කොහේ? වතුර මල කොහෙටද ගියේ? වතුර මල ගියේ දිහාවත් තියනවද කොහෙද? දැන් වතුර මල නැහැනේ. ඉස්සලක වල තියනවා කියලා. එහෙනම් දැන් ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් ලෝකේ පණවන්න පුළුවන්ද? නැහැ. ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි පිඟුතරි මොකද උනේ? වතුරයි සහ ඒ පීඩණය තියනකල් මේක උදා වෙවි තිබුණා. හැම මොහොතකම තප්පරයකින් කෝටියෙන් පංගුව ගානේ පිඟුතරි මේක උදා වෙවි තියෙනවා. වතුර ටික නවත්වගම මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. එන උදාවෙන එක නතර වුණාට පස්සේ අපිට කවෙන්වත් කියන්න බෑ කොහෙටද මේක ගියේ කියලා. උන උදාවෙන එක නතර වුණා. ඔන්න වෙච්ච දේ. එහෙනම් දැන් ඔබගේ ජීවිතත් පින්වතුනි උදා වෙවි තියෙන්නේ ඔය. ඔබගේ ජීවිතෙත් උදා වෙවි නම් තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? උදාවෙන එක නතර වෙනවා. තරස් ගල මැරිලා වැටෙනවා. කවද්ද වෙන්නේ? කවදාද හේතු නැති වෙන්නේ? තව අවුරුදු 50කින්? කවදාද ඔය හේතු ටික නැති වෙන්නේ? එක හේතුවයි නෙපින්ද නැති වෙන්නව? කවදාද ඔක වෙන්නේ? එහෙම කියන්න පුළුවන්ද? ඈ. එහෙම කියන්න බෑ. ඕනේ මොහොතක ඔක වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් පින්වතුනි ඕනේ මොහොතක ඔබ වෙන්න පුළුවන් නම් පුදුමාකාර අවිනිශ්චිත නැද්ද පින්වතුනි මේ ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල කියන කොටස මේ ෆෝන් එක පුදුමාකාර අවිනිශ්චිත නැද්ද මහා අවිනිශ්චිතතාවයක් නෙමේ තියෙන්නේ කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ නැහැ කොයි වෙලාවේ වැටෙයිද දන්නේ නැහැ බිඳෙයිද දන්නේ නැහැ ඇයි හේතු ටිකක් තියෙනකම් විතරයි මේක තියෙන්නේ මේක හේතුවක් නැතුණා නම් මේක ඉවරයි එන ඔබත් මේ හේතු ටිකක් නිසා ඔය ඉන්නේ. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ හේතු ටික තියෙන හින්දා නේද? නැත්නම් ඔබ කැමති හින්දා. ඔබ කැමති හින්දා තියෙන එක දෙයක් මට කියන්න. ඔබ කැමති නිසා මේ ලෝකේ තියෙන එක දෙයක් මට කියන්න. එහෙනම් කොහෙද බින්දුනේ අපේ කැමැත්ත මේක තියෙන්නේ? අපේ කැමැත්තර මේක තියන්න ගිහිලා නේද ඒකට හරියන උපදක් හදා ගන්න හදන්නේ. ඒකනේ පටි ඉච්ච සම උප්පාද කියලා කියන්නේ. චන්දරාගේ මැදිලා කැමැත්තට කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකට හරියන උපතක් සකස් වෙනවා. මේ කොහෙද අපේ කැමැත්තක් තියෙන්නේ? කොතනද අපේ කැමැත්ත සිද්ධ වෙන්නේ? එකම තැනකවත් ලෝකේ අපිට ඕනේ දෙයක් සිද්ධ වෙනව නෙමෙයි. සමහර වෙලාවට මෙහෙම තියෙනවා. දැන් මගෙන් ඇහුවා ඔය කතාව කරගෙන යද්දි එක නෝනා කෙනෙක් මගෙන් ඇහුවා. එතකොට ඉතින් අපි පාඩම් කරලා විභාග පාස් වෙන්නේ. පාඩම් කරලා විභාග පාස් වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක එහෙම නැද්ද කියලා. ඉතින් පාඩම් කරනවා කියන්නේ මොකද්ද? හේතුවක් එකතු කරනවා විතරයි. හැබැයි පාඩම් කරන හේතුව විතරමද මේකදී විභාග පාස් වෙන්න ඕනේ? දැන් පාඩම් කරපු හැමෝම විභාග පාස් වෙලා තියෙනවා. එහෙම නෑ. පාඩම් කරනවා කියන එකත් එක හේතුවක් විතරයි. ඒවට තමයි සංකාර කරනවා කියලා කියන්නේ. මම ඒක ඔබට පෙන්නන්නම් තව ටිකකින්. එහෙනම් මෙතනදි වෙන්නේ මොකද්ද? යමෙක් යමක් හිතාගෙන කටයුතු කරද්දී ඒකට අදාළ හේතු ටික ගැළපෙලා ආවම ඒක වුණාම හිතනවා මේ මං කරපු නිසායි මේක වුනේ කියලා. ඒක හරියට හෙට තියෙනවා ලංකාවයි ඉන්දියාවයි මැච් එක. එක කියනවා ලංකාව දිනනවා කියලා. ඉතින් හෙට ලංකාව දිනනවා. මූ කියනවා මම හිතම නිසයි දින්නේ කියලා. දැන් ඔබට මේක ගැන මොකද්ද කියන්න හිතෙන්නේ? මේ මිනිස්සයා ගැන ඔබට මොකද්ද කියන්න හිතෙන්නේ? මූ නම් මහා මෝඩේ කියලා නේද? ඇයිද මූ කැමති නිසාද මැච් එක දින්නේ? නැත්නම් අර කොල්ල මහන්සිලා සෙල්ලම් කරපු නිසා. ඔන්න ඕකයි දකින්න තියෙන්නේ. එහෙනම් මේකදී මහන්සි වෙලා පාඩම් කළා කියන එක එක හේතුවක් විතරයි. අනිත් හේතු ටිකත් ඔක්කොම ගැළපීලා ආවොත් ඒ දරුවා විභාගේ පාස් වෙයි නැත්නම් විභාගේ පාස් වෙන්නේ නැහැ. එහෙනම් විභාගේ පාස් වීම කියලා කියන්නේ උදා වෙන ඵලයක් උදා වෙන හේතු ඵලයක් විතරයි. ඒකට හේතු රාශියක් සම්බන්ධ වෙලා ඒව ගැළපීලා බැඳීමෙන් තමයි මේ සකස් වීම කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් ඔබ හොඳාකාරව දැනගන්න තියෙන්නේ අද ඔබ ඔය කොච්චර ආදරෙන් හිටියත් ඔය ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඔබගේ දරුවෝ පස් දෙනෙක් කියනනම් ඔය දරුවෝ පස් දෙනාම ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. මෙතන ඉන්න බල්ලවත් මේ ජීවතුන් අතර ඉන්නේ අපි කැමති නිසාවත් ඌ කැමති නිසාවත් නෙමෙයි. ඒක දදාල හේතු ටික තියෙන නිසා. එන්නේ එච්චරට අවිනිශ්චිත නම් පින්විතනි මේ ලෝකේ ওই අවිනිශ්චිතතාවය නිසා එක මොහොතක් මොහොතක් නෑර අපි පෙලෙන්නේ නැද්ද බලන්න ওই වස්තුවක් තණ්හාවෙන් අල්ලගත්තොත් එහෙම. ඔන්න ඔය පෙලීම් මාත්‍රිය හොඳට දැනගන්න. දුක්ක දුක්ක කියන පෙලී මාත්‍ර හරිට දැනගන්නන පිගතින මොකද මේ ලෝක ඉන්න තිස්සෙක් ලෝකධාත්වන්න හැම කෙනෙක් මෝක නිසා පෙළෙන. මේ තිස්සෙක් ලෝකධාතුවෙන් මිදිලගිය ලෝකෝත්තර වෙච්ච උත්තමිකුට විතරයි පිංගතින ඔය පෙළීම නැත් ඒකත් අනුපාද හේත නිබ්බාන ධාතුවෙන් පිරිනවම් පාපු. නැත්නම් කලින් හදාගත්ත කයක් තියෙනවා රාග දේශ මොහෝ තියෙන කාලේ හදාගත්ත කයක් අන්න ඒක නිසාත් පොඩි පොඩි පෙළීම් එනවා ඊට පස්සේ නැත්නම්. හැබැයි තණ්හාව නිසා උදා වෙනව නෙමෙයි. ජීවත් වීම නිසා උදා වෙනවා. එහෙනම් එකක් එකක් නිසා පෙළෙනවා. ඔබගේ වාහනේ නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඒක නවත්තන්න බෑ. ඔබගේ වාහනේ නිසා ඊයේ පෙළෙන්නේ. ඕනේ කෙනෙකුට අපි තුන් භික්ෂුන් වහන්සේ නමකට සිවුරක් නිසා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. සිවුර මගේ කියලා අල්ලගත්ත නම් පිළිගන්න එදාට එදා ඒ සිවුර නිසා පෙළෙන්න පටන් ගන්නවා. අනේ මේක තෙමීද දන්නේ නැහැ, වැටිද දන්නේ නැහැ, සත්තුකයිද දන්නේ නැහැ, මේ අනේ පොළොවේ ගහලා තිබුණා. ඔය මේව කාලද දන්නෙත් නැහැ, මීව කාලද දන්නෙත් නැහැ කී කී පෙළෙනවා. එහෙනම් මම මගේ කියලා අල්ලගත්ත නම් පින්වතුනි මම මගේ කියලා අල්ලගත්ත හැම වස්තුවක් නිසාම ඔන්න ඔය දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවා. මේක හොඳට වටහා ගන්න. මේක වටහා ගන්න නැතුව නිවන් දකින්නවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ නිවන් දැකපු විදිය. උන්වහන්සේ නිවන් දැකී ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්කුං උදපාදී කියන දහම් කොටසාල. තථාගතයන් වහන්සේ මේක මහා විස්තරයක් කරන්න අවශ්‍ය වුණ නැහැ. මොකද ඔය සියලු දෙනා උද්ගටිතඤ්ඤ උත්තමයන්. උද්ගටිතඤ්ඤ උත්තමයන් එතනින් එහාට කතා කරන්න ඕනේ නැහැ. මාතෘකා පාළිය කිව්වහම ඇති. මාතෘකා විතරයි කිව්වේ. දැන් ඔය කියපු මාතෘකාව තමයි මම එක එක උදාහරණ දදා විස්තර කර කර විස්තර කර කර දෙන්නේ. ඔබට ඒක පහසුවෙන් අල්ලගන්න. එනම් දුක්ඛ දුක්ඛය කියන එක මනාකොට අවබෝධ කරගන්න. ඔබට පුළුවන් ද බලන්න තණ්හාවෙන් ඇලිලා ඉවරලා ඔය දුක්ඛ දුක්ඛයෙන් නිදහස් වෙන්න. ඔය අවිනිශ්චිත කම නිසා තමන් වශයෙන් තියන්න බැරි කම නිසා හටගන්න මහ දුක. මොහොතක් මොහොතක් නැරෙනවා. වාහන දෙකක් තිබුණ නම් දෙකම නිසා පෙළෙන. බල්ල දෙන්නේ ගෙදර හිටියා නම් බල්ල දෙන්නම නිසා පෙළෙන. දරුවෝ දෙන්නේ කිටන් දරුවෝ දෙන්න නිසා පෙළෙන. නවත්තන්න බෑ ඒක. එනම් වස්තු ලංකර ගන්න සිංහදෙනි අප්‍රමාණ දුක්ඛ කන්දේකන්නේ වැටෙන්නේ. වස්තු ලංකර ගන්න අප්‍රමාණ දුක දෙනවා නම් සිංහදෙනි වස්තු අතහැරලා දාන ඔය දුකෙන් නිදහස් වෙනව නේද තමයි. හා ඔබට ගිනි නොදෙන එක වස්තුවක් කියන්න ඔබ ගාව තියෙන. ඔබට ගිනි නොදෙන එක වස්තුවක් කියන්න මට ඔබ ගාව තියෙන. ඔබගේ ව්‍යාපාරය ඔබට ගිනි දෙනවද නැද්ද? එක ආකාරව ගිනි දෙනවා. අනේ මේකට මොනවා වෙයිද දන්නේ නැහැ. බැංක් ලෝන් එක ගෙවා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මේ මාසේ ප්‍රොෆිට් එකට මොනවා වෙයිද දන්නේ නැහැ. කොච්චර පෙළෙනවද? ඔබගේ වාහනේ අනේ කොල්ල අරගෙන ගියා එළියට බහැලා ගියා. ඔකට හරිය ඩ්‍රයිව් කරන්නත් නැහැ. කොහේ හරි හප්ප ගන්නත් දන්නේ නැහැ කියන්නේ. හප්ප ගත්තොත් මේ ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නත් නැති වෙයිද දන්නේ නැහැ. ආදිවාසීන් දැන් පෙළෙනවා. පෙළෙන්නේ නැති එක දෙයක් කියන්නේ. බත් පිඟාන නිසා පෙළෙන්නේ නැද්ද? තමගේ කියලා පිඟාන අල්ලගත්තා නම් එහෙම මේ පිඟාන නිසා පිළින්නේ නැද්ද? ඒ පිඟාන අල්ලගෙන අත මේ අත දරුවේ කියනවා ආ පිඟාන තාත්තා මේක ගන්නවා කියලා. පිළින්නේ නැද්ද? මුදේ මුති ඔක මිදේ කියලා පයින්නේ. පිළින්න. කොහේද පිළින්න නැතු ඉන්න පුළුවන්ද? එහෙනම් පිඟුතුනේ එක පිඟානේ බත් ගන්න බැරුව පිඟාන 10ක් ඉදලා ගෙනත් දාගත්තොත් මොකද වෙන්නේ? පිඟාන රාක්කයක් නිසා පිළිනව නේද ඊට පස්සේ? මේ බලන්න මේ මිනිසුන්ට තියෙන මේ මිනිසුන්ට මේකේ තියෙන අනිත් පැත්ත අවබෝධ වෙලා තියෙන හැමදෙස්සෙම. ද්‍රව්‍ය වස්තු එකතු කරන්න හොඳයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි අහත් පුරුස ආශ්‍රය. එක පිඟානක් තියෙන කාට පිඟන් දෙකක් තියෙන එකක් අහුවෙච්ච දවසට මොකද වෙන්නේ? ඌ ඒක නිසා පෙළෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඇයි අරක පිඟන් දෙකක් තියෙන එකේ මේ ලොහුකම කියවනවා? ඒ ලොහුකම කියව අර දෘෂ්ටිය දානවා රෝලුවට. දෘෂ්ටි දානකොට අනේ මට පිංගම් දෙකක් නැහැ නේ කිය කිය පෙළෙන. ඔය පෙළිල්ලෙන් ඉන්නකොට දවසක් කඩේට යනකොට තියෙනවා පිංගම් සෙට් එකක්ම දානවා. දැන් මොකද කරන්නේ? හල්ලි දිවිල අර පිංගම් සෙට් එකම අරගෙන ගෙදර යනවා තියෙනවා. අගේට අර එක පිංගානක් නිසා පෙලි හිටපේක දැන් පිංගම් හයක් නිසා පෙළෙන. හොඳට තේරුම් ගන්න. ඔය අවස්ථාව නැති එක තැනක් කියන්න මට. මනුසලෝක එක තැනක් කියන ඔය අවස්ථාවනේ දිව්‍ය ලෝක එක තැනක් කියන ඔය අවස්ථාවනේ බ්‍රහ්ම ලෝක එක තැනක් කියන ඔය අවස්ථාවනේ එහෙනම් මේ 31 ලෝක ධාතුවෙන් පින්විතනේ දුකේ නෙමෙයිද තියෙන්නේ ඔන්න ඕක තමයි අවබෝධ කරගන්න ඕනේ කරු ඔය මහා දුකෙන් පෙළෙනවා පින්විතනේ හැම මොහොතේම එහෙනම් ඕකට දැන් දාගන්න රූප කියන එක තව ටිකක් ගැඹුරට ගිහින් රූප නිසා අපි පෙළෙනවද නැද්ද පෙළෙනවා මොකද රූප කියන ඒවා අපි වශයෙන් පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි ඔන්න දැන් භාවනාවට යොමු කරන්න පුළුවන් මේක දාලා විතරයි ඉස්සෙල්ලාම මේ ලෝක වස්තු ටික හොඳට දැකගන්න. ලෝක වස්තුවට ඇලෙන්න ඇලෙන්න තියෙනවා නිවන් දකින්න එක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ලෝක වස්තුවකින් මිදෙන්න. ලෝක වස්තුවෙන් මිදුන් නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? නිවන් දකින්න එක වැත්තකට දාන්න ඕනේ. ඒ වගේම සීඩාවට පත් වෙමින් ඉන්නේ. එහෙනම් ලෝක වස්තු වලින් මිදලා ගියාට පස්සේ ඔන්න ඕක දැන් දාගන්න රූපවලට. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහට දාලා බලන්නත් පුළුවන් මේ ක්‍රමයේ. ඔය පහම නිසා දුක්ඛ දුක්ඛයෙන් පෙළෙන්න පටන් ගන්නවා. එහෙමයි නිවන් දකින ක්‍රමවේදයට අනුගත වෙන්නේ. මේ දුක්ඛානුපස්සනාව තුළ නිවන් දකින ක්‍රමවේද. එහෙනම් දැන් රූපෙට දාලා බලන්න ඔය කියපු කරුණ. රූපෙට දාපු ගමන් ඔන්න වැටහිලා එනවා. රූපය කියන එක බින්දුවෙන් අපිට අපේ වශයෙන් තියන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුන් එකතු වීම නිසා හේතුන් ගැළපීලා බැඳීම නිසා විද්‍යාමාන වෙන දෙයක් පවතින දෙයක්. උදා වෙවි තියෙන දෙයක්. යම් හේතුවක් නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ උදා වෙන එක නතර වෙනවා. එහෙනම් දැන් යම් හේකින් උදා වෙන එක නතර වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔන්නෝක නිසා දැන් අපිට මහ දුකක් හටගෙන තියෙනවා. ඇයි මේක මොනවා වේද දන්නේ? අනේ රූපේ මෙහෙම තියෙනවා. ඕක මොනවා වේද දන්නේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රූපය කියන එකට පැනෙව්වේ පෙන බිඳුවක් වගේ කියලා. පෙන බිඳු උපමාන් රූපං කියලා. මේ රූපය පෙන බිඳුවක් රූපමා කරනවා කියලා. වතුර ටිකක් හොගාලා වැක්කෙන්න තැනක බිඳුවෙන් පෙන බුබුලු හටගෙන විනාශ වෙලා යනවා. එක එක ආකාරයෙන් පවතින නමුත් මේ හේතු ටික තියෙනකම් විතරයි මේ ඵලයේ තියෙන හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඵලයේ උදා වෙන්නේ නැහැ තවදුරටත්. වතුර වැක්කිරනකම් මොකද වෙන්නේ? පෙන බබුලු හට ගන්න. එහෙනම් දැන් වතුර වැක්කිරනකම් ඵලයේ උදා වෙවි තියෙනවා. වතුර වැක්කින එක නතර කරගත්ත ගමන් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. ඔතනින් පෙන ටිකක් අරගෙන ගෙදරයි යන්න පුළුවන්ද? ඔය වතුර වැක්කින තැනක හැදෙන බක්කඩගෙන පෙන හැදෙන්නේ. ඔය ටිකක් අරගෙන ගෙදරයි යන්න පුළුවන්. බැ හේතු නැති වෙච්ච එක මම ඵලෙ නැති වෙන. හේතු තියෙනකම් විතරයි ඵලෙ තියෙන්නේ. එහෙනම් ඔක ගෙදරමයි යන්න පුළුවන් කොහොමද? වක්කඩම කර ගන්න ඕනේ මේ බැකෝ එකක් අරන් ගිහලා වක්කඩම ගන්න ඕන නෝම. අන්න එතකොට නම් අරන් ගිය හැකියි. ඇයි ඒ? දිගින් දිගට වතුර වැක්කිරනවානේ. වතුර වැක්කිරෙන්න වැක්කිරෙන්න ඵලෙ උදා වෙනවා. ඒ හැරෙන්න ඔබට පෙන ටිකක් විතරක් අරන් යන්න බෑ. මොකද හේතුව නවත්තපු ගමන් ඵලෙ උදා වෙන එක නතර වෙනවා. හැබැයි ඵලෙ ඇති වුණා නම් ඔන්න අරයි යන්න පුළුවන්. ඒ ඇති වෙලා නැති. එහෙනම් ආයේ හේතු ඕනේ නැහැ නෝක පවතින. එහෙනම් ඵලයේ ඇති වෙනව නෙමෙයි. ඵලයේ උදා වෙවි තියෙන හැම මොහොතකම. හේතුව නැමැත්තුවා නම් ඵලයේ වෙනවා. එහෙනම් දැන් හොඳට බලන්න මේක ඔබ මේ රූප නිසා පෙලෙන්නේ නැද්ද කියලා? වේදනා නිසා පෙලෙන්නේ නැද්ද බලන්න. වේදනා කියලා කිව්වේ රිදෙනවට නෙමෙයි. ඒක ගන්න එපා එහෙම. ඔය සිංහලට වැරදියට එකතු වෙච්ච වචනයක් ඔය. වේදනා කියන්නේ රිදෙනවා කියන එක. ඒකට වේදනාව කියන්නේ පාපියද? ඒකට රිදෙනවා කියන එක පාවිච්චි කරා. වේදනාව කියලා කියන්නේ යම් වීමක් දැනීමට. ඇහැට රූපයක් පෙනුනහම ඒක වේදනාව වෙනවා. ඒ වේදනාව වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පෙනෙන බව දැනුණා. ඒක දෘෂ්ටියට අනුව සුඛසහගත වෙන්නත් පුළුවන්, දුක්ඛසහගත වෙන්නත් පුළුවන්, උපේක්ෂාසහගත වෙන්නත් පුළුවන්. ඒක නදා පවතින්නේ දෘෂ්ටියට අනුව. ඒකයි ඒක ස්වභාවය. එහෙනම් වේදනාව කියලා කියන්නේ යම් වීමක් දැනෙනවා. එහෙනම් වේදනාව කියන එකත් හටගන්නේ විදිය දකින්න ඕනේ. ස්පර්ශයේ තියෙනකම් විතරයි වේදනාව උදා වෙන්නේ. ඔබ මේ වටාපොත මේ අතේ ගෑවෙනවා. වටාපොත අතේ ගෑවෙනකොට මොකද්ද වෙන්නේ? මේ ස්පර්ශයේ තියෙනකම් මට වීමක් දැනෙනවා. මම මේ අතට ගත්ත දැනුත් වීමක් දැනෙනවා. එහෙනම් මට පිස්සු. දැනුත් වීමක් දැනෙනවා. එහෙනම් වීමක් දැනෙන්නේ මේකෙන් ස්පර්ශයේ තියෙනකම් විතරයි. එතන මේ ස්පර්ශය නැතුව දැන් අතුරන ගිහින් බලන්න අනිත් ස්පර්ශය. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුනේ එකතුවෙන් ස්පර්ශයේ හැදෙන මාත්‍රයක් ගානේ ස්පර්ශය නිසා මොකද වෙන්නේ? ඔන්න වේදනාව උදා වෙවි තියෙනවා. වේදනාව ඇති වුණා නෙමේ වේදනාව උදා වෙවි තියෙනවා. මොහොතක් මොහොතක් නෑර වේදනාව උදා වෙවි තියෙනවා. අර ගේ දිහා බලන් ඉන්නකොට ඔන්න ගෙයයි ඇහැයි චක්කු විඥානය එකතු වෙලා ඒක ගිහිල්ලා මනේ ස්පර්ශ වුණා. ඒ මනේ ස්පර්ශ වීම නිසා ඒ ස්පර්ශ මාත්‍රයක් ගානේ මොකද වෙන්නේ? වේදනාව මාත්‍රයක් හැදෙනවා. වේදනා මාත්‍රයක් හැදෙනකොට එහෙනම් වේදනා මාත්‍ර උදා වෙවි එතන තියෙන. එක පාට මම ඇස් දෙක අරගෙන මේ පැත්ත බැලුවා. දැන් සහෝදරුන්ටත් උදා වේද ඕක? දැන් මොකද වේදනාවට උනේ එහෙනම්? වේදනාව දීප බුලකට උපමා කළේ ඒකනේ පින්විතනේ. දීප බුල කියන එක හේතු නැති වුණොත් මොකද වෙන්නේ? හේතු දෙක තිබුණ නැත්නම් ඒක බින්දු මාත්‍රයක්වත් දීප බුල පවතිනවද? වායු බුලක් ඔය දියාස්යෙන් වෙන්න බුලක් ගහලා එන්නේ උඩට. ඒ හේතු ටික ඔක්කොම තියෙන්න ඕනේ නේද ඔය බුල පවතිනවා. හේතු නැතුනොත් බෑ. ඒකයි මම කිව්වේ ඒකත් කරන්න පුළුවන් මොකද ටැංකිය කර දාගෙන අරයි යනවනේ ඔක්කොම මුළු ගංගම ටැංකියක් හදලා දාගෙන අරයි යනවා. අන්න එතකොට නම් පුළුවන් ඔය බුල තියාගන්න. ඒ හැරෙන්න බුල විතරක් අරගෙන යන්න බෑ මොකද බුල කියන්නේ ඵලයක්. ඵලයක් කියන එක අරයි යන්න බෑ. හේතු ටික විතරයි අරයි යන්න. මේ මේසෙ කොහෙවත් අරයි යන්න බෑ ඔබට. ඔබ අරයි යන්නේ මොනවද? මේකට හැදිච්ච හේතු ටික. කකුල් හතරයි මේ ලෑල්ලයි යන ටිකයි තමයි ඔබ අරයි යන්නේ. කොහෙට අරන් යන්නේ? දැන් මේ මේසෙ කඩන්න පුළුවන්ද ඔබට? මං කියනවා මේ මේසෙ ගිනි තියන්න කියලා. දැන් ඔබ මේසෙද ගිනි තියන්නේ ලීද ගිනි තියන්නේ? ලී. ඔබට මේසෙ ගිනි තියන්න බෑ. මොකද මේසෙ කියන්නේ ඵලයක්. ඵලය කියන එක උදා වෙමී තියෙනවා විද්‍යාමාන වෙනවා විතරයි. කාන්තාව කියන්නේ ඵලයක්. කාන්තාව කියන ඵලය උදා වෙමී තියෙනවා විතරයි. කාන්තාව කියන ඵලය උදා වෙනවා මිසක් ඇති වෙලා නැහැ. නීල අල්ලන්න පුළුවන්ද කාන්තාව? මේ ලෝකේ කාටද කාන්තාවක් අල්ලන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? හොඳ ඔට්ටුවක් දාන්න පුළුවන් ඕන ඕන කෙනෙකුට කියන්නේ ඔට්ටුවක් දාන්න කියලා. ලක්ෂ 20ක ඉදිරිය ඔට්ටුවක් දාන්න කාන්තාවක් අල්ලන්න කියලා. පුළුවන් දැල්ල? අල්ලලා බලන්න ළඟ ඉන්න එක්කෙනා අහු වෙනවද කියලා. ළඟ ඉන්න එක්කෙනා වලල ඇද්ද කියලා බලන්න මොකද්ද අල්ලන් ඉන්නේ කියලා. අල්ලන් ඉන්නේ මොකද්ද? හංගඩයක්. හංගඩයක් හරිය වෙන මොනවද අල්ලන්න පුළුවන් ඕක? ඉතින් ඔළුවෙන් අල්ලන්න. දැන් මොකද්ද අල්ලන්නේ? කෙස් ටික. කොගේ කොන් කාන්දා කෝ විරිමියා කෝ පුතා කෝ දුව නේ කෙස් කියන්නේ කාන්තාව නම් බිමුදිනේ හවදට බාබසලුන් එකට ගියාට පස්සේ බැරිය ගෝණි ගණන් කාන්තාව ගේන මේ කෝ එන ඔන්න ඕකයි හොඳට බලන්න තියෙන්නේ කෝ එනවා හිත ඇතුලේ හදන එකක් නේද ඔය තියෙන තනික කාන්තාව කියලා කියන්නේ මේ ඇහැට බිමුණක මං තාස් කාල ඇතුලේ හදනව එක්කෙනෙක්ව ඇතුලේ හදලා ඉවරලා මොකද කරන්නේ අන්න අන්න කාන්තාව කොහෙද ඉන්නේ ඇතුලේ කොහෙද ඇතුලේ හිත ඇතුලේ හදනවා සංයෝජනයක් විදිහට තමන්ට කැමති නිසා ඔක්කොම ටික අරගෙන නැතුව පින්දුනේ කාන්තාව කියනයි විද්‍යාමාන වෙනවා විතරයි අනේ යමේ මට කාන්තාවක් ගෙනත් දෙන්නකෝ කිව්වහම අම්මා මුලින්ම ගෙනත් දෙනවා මහා අසූචි තලියක් මේක තියාගන්නේ කොකදී ඇයි බුද්ධිමත් අම්මා කෙනෙක් නම් මුලින් ගිනව කවුද ලොකු අසූචි තලියක් ගේන උදේ මේක තියාගන්නේ කොකදී මේක තමයි පැසුණු ආහාර. උඹට කාන්තාව නේද පුතේ එන්නේ ඔකේ. පොඩ්ඩේ ඉන්න අනිත් අය එනවා මඟ. අනිත් එක එනවා මඟ. මේක තියාගනින් කලි. ඊළඟට මුත්‍රා බෑග් එකක් ගෙනත් දෙනවා. මේකත් තියාගනින් ක පුතේ. වමන කරපු මල්ලක් ගෙනත් දෙනවා. මේකත් තියාගනින් ක පුතේ. දැන් ඕව නෙමෙයිද කාන්තාව එතකොට? දැන් මොකද්ද කාන්තාව කියන්නේ? ඒතර මේ කාන්තාව පිරිමි පැත්තට මේක හදාගන්න. මම පිරිමි අරමුණු කරගෙන බල කියන්නේ. ඒක හදාගත අන දව හාන්දායි දිනන්ද? ඒවත් ඇයිද? ඊළඟ හදවත් කෑල්ල හදවතක් ගෙනත් දිනවා, වහුවඩු දෙකක් ගෙනත් දිනවා, අක්මාවක් ගෙනත් දිනවා, ඊළපම් කෑලි ඔක්කොම ගෙනත් දිනවා. උදේ පොඩ්ඩක් හිටන් ඔය ඔක්කොම දාලා වෙරලා මම මගේ ලේලි උඹට හදලා දෙන්න. සෙමසොටු මල මුත්‍ර ඔක්කොම ගෙනත් දාන්න එපා. ඔය ඔක්කොගෙම එකතුවක් තියෙනවා නම් අපි ඔය හේතු ඔක්කොම එකතු කරලා නහර වැල් ටිකත් ඔක්කොම දාලා මේ අට අට කඩු ටික ඔක්කොම හන්දි වලට සෙට් කරලා ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට පන පොඩ්ඩක් දීලා ගත්තනම් ඕන්න ඔය ඔක්කොගෙම එකතුවට කියනවා කාන්තාව කියලා. එහෙනම් මෙලෝ පුතෙකුට පුළුවන් දෙයක් නේද කාන්තාවක් අල්ලන්න? හිතන බලන්න. එහෙනම් කාන්තාවට ආස්වාද වෙන්නේ කොයි වෙලාවද? අසත්පුරුෂයෝ විසින් තමන් කිසිතුළු දෘෂ්ටියක් ඇති කළාට පස්සේ දැන් මොකද වෙන්නේ? ඇසීමෙන් හෝ පෙනීමෙන් දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? එකාකාරවම පෙලෙන්න පටන් අරගෙන යම් මොහොතක පෙලීම දරා ගන්න බැරි වුණාට පස්සේ අන්නේ පෙලීමෙන් නිදහස් වෙනවා පින්වතනි. අන්න එතකොට තමයි ආස්වාදය කියන වැටහිලායි. එතකොට නම් මතක් වෙන්නේ නැහැ කෙස්ලොම් වලින් හැදිලා තියෙන්නේ. කෙස්ලොම් නියදත් සම්මාසයට නහර වලින් හැදිලා තියෙන්නේ කියන මතක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරමට පෙලෙනවා පෙලීමෙන් නිදහස් වෙන්න ඕන නිසා මොකක් උනක් කවන්නේ අරගන්න. එහෙනම් දැන් ඔබට දුක්ඛ දුක්ඛේ මනාකොට වැටහෙනවා. ඔබට ගැලවෙන්න තැනක් තියෙනවා. රූපේ නිසා පෙළෙනවා නම්, වේදනාව නිසා පෙළෙනවා නම්, සංඥාව නිසා, සංඛාර නිසා, විඥානය නිසා පෙළෙනවා නම්, මේ එකක් එකක් නැර තමන්ව පෙළෙනවා නම් පින්වතුනි මෙතනින් ගැලවෙන්න පුළුවන්ද ඔබට? එනම් මේ තණ්හා කිරීම නිසා බලන්න කරගත්ත මහා විනාශය. එහෙනම් තව තවත් තණ්හා කර කර යන්නද ඕනේ? එහෙනම් තියෙන දේ නිදහස් වෙනකොට පින්විතරි මහා ප්‍රීතියක් සුඛයක් දැනෙන්නේ නැද්ද තමයි? තමන්ට මොන හරි දෙයක් තියෙනවා. මෙතන ඉන්නවා පිරිස්. පැවිදි වෙන්න ආපු පිරිස්. තමන්ගේ තියෙන සියලුම ධනෙ සාසනයට පූජා කරලා පැවිදි වෙන්න පිරිස් ඉන්නේ. ධනෙ සාසනයට පූජා කරන වෙලාවේ පින්විතරි අප්‍රමාණ ප්‍රීතියක් සුඛයක් ජනිත වෙලා ඉන්නේ. ඇයි ඒ? මෙච්චර කල් මේව රැහ ගන්න මහා මහන්තියක් එද. මේව පවත්වගෙන ඉන්න මහා මහන්තියක් වුණා. දැන් ඔය මොකුත් නැහැ. ඕන්න මේ ටික සාසනයට දුන්නා. දැන් මම නිදහස්. දැන් මට තියෙන තුන්චීවරයයි පාත්‍රයයි විතරයි කියලා හිතාගන්න. ගහක් ගලක් හැටි ඉන්න පුළුවන් ආණ්ඩුවේ ඉස්පිරිතාලකින් මේ ටිකක් හරි ගන්න පුළුවන් කියලා හිතාගන්න. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ බුද්ධ ශාසනය රකින්න මහා පින්වතුන් පිරිසක් පහල වෙලා ඉන්නවා. ඒ අය ඔබට පත්ති පාතුකම් සලසයි. ඒ පොඩකටවත් බහින්ද යන්නේ නැහැ ඒ වගේ. නමුත් ඒ මට්ටමෙන් තමයි හිතාගෙන ඉන්නේ. බලන්න කොච්චර නිදහස් වුණාද කියලා. හෙට දවසක් නැහැනේ. දැන් ඔබට හෙට දවසක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක නිසා ඔබ හෙට දවස නිසා අද දුක් විඳිනවද නැද්ද? අද දුක් විඳිනවා. ඔන්න ස්වභාවය මේක. අල්ල ගත්තනම් ස්වභාවය ඒකයි. හෙට දවසක් නිසා අද ඉඳලා දුක් විඳිනවා. අද ඉඳලා නෙමෙයි සමහර හෙට දවස නිසා ඔබ මාසෙක ඉඳලා දුක් විඳින්නේ. හෙට දවස ගැන සීකර කර මාසෙක ඉඳලා දුක් විඳිනවා අපි. ඕක තමයි ස්වභාවය. එහෙනම් ඔතනින් මිදෙල යන්නේ කවද? ඔය ඔබ දැක්කේ සිංහතුනේ දුකෙන් තුනෙන් එකක් විතරයි තමයි. ඔය තුනෙන් එකක් නිසා ඔච්චර දුක් දෙනවා නම් ඔබට ගැලවෙන්න බැරි නම් තුනෙන් තුනම આવොත් එහෙම කොහොමද තියෙන්නේ? ඇල්ලුවද ගිනි, ඇල්ලුවද ගිනි. ගිනි පත් වෙමි යනවා අල්ලන්න අල්ලන්න. තව එක දුකක් තියෙනවා පින්වතුනේ, විපරිණාම දුක්, සංකාර දුක් කියලා දුක් දෙකක් තව තියෙනවා. ඔන්න ඔය දෙක හැදෙන්නේ. ඔබ යම් දුක යම් දෙයකට ඔබ තණ්හා වුණා නම් යම් දෙයකට කැමති වුණා නම් ඔබ ඔය කැමති වෙලා තියෙන හේතු ටිකකට නෙමෙයි ඵලයකට. එහෙනම් ඒ යම් දෙය කියන්නේ ඵලයක්. ඔය ඵලයට තමයි ඔය කැමති වෙලා ඉන්නේ. ඵලයට කැමති වුණා නම් දැන් මොකද වෙන්නේ? ඒ ඵලය ඒ විදියටම තිබ්බොත් තමයි අපිට දුක නැහැ. ඒ විදියට ඵලය තිබුණ නැත්නම් මොකද වෙන්නේ? දුකයි නේද? එහෙනම් ඵලයේ මේ විදිහට තියන් ඉන්න නම් මොකද කරන්න ඕන? හේතු එකතු කරන්න. උදේ ඉඳලා රෑ වෙනකන් දැන් මොකද කරන්නේ? හේතු එකතු කරන්න. දරුවා කියන ඵලයේ හදාගත් අම්මේ තාත්තේ මොකද තින්ගුදෙනි කරන්නේ? දරුවා කියන ඵලයට ආස කරපු අම්මේ තාත්තේක් දැන් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් මොකද කරන්නේ? අර දරුවා එලෙස පවත්වාගෙන යන්න සංකාර වඩ වඩ ඉන්න. එක්කෙනෙක් උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කරනවා. අනිත් එක්කෙනා උදේ ඉඳලා රෑ වෙනකන් දරුවව නලවනවා, කවනවා, පොවනවා, නාවනවා, ඔය ටික කර කර ඉන්නවා. දැන් ඕක සැපයක් කියලා හිතනවද කාට? ඔය කරන එක සැපයක් කියලා හිතනවද පිටින්? එහෙනම් සංකාර වඩන එක දුකක් කියලා වැටහිලා නැවැත්තුවොත් මොකද වෙන්නේ සංකාර වඩන එක? සංඛාර වලන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවනේ. විනාශයට පරිණාමය වෙනවා නේද? ඇයි හේතු සැපෙන්නේ නැත්තම් මොකද වෙන්නේ අරකට? විනාශයට පරිණාමය වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඊට වඩා මහ ගිනි දුකක් හටගන්නේ නැද්ද? දරුවට කවණ එක ගැන හිතන්නකෝ. දරුවෝ ඉන්නයි උගේ පස්සෙන් ගේ වටේ දුවදුවා, ඔන්න පුතේ කුරුල්ලෙක් එනවා, ඔන්න දැම්ම මෙන්න පුතේ ප්ලේන් එක එනවා, ඔන්න දැම්ම කී කී දැන් මොකද කරන්නේ? ගේ වටේ දුවදුවා දුවදුවා දුවදුවා අරකට කවනවා. ඇයි ඒ? දරුවා හොඳින් වැඩි සිටීවා, නිරෝගීව වැඩින් සිටීවා කියන එකට තණ්හාව වෙනවා. මේ වැරද්දක් කියනවා නෙමෙයි, තණ්හාව කියන්නේ වැරද්දක් නෙමෙයි. දැන් මොකද වෙන්නේ? මේකට තණ්හා වෙලා ඉන්න තාක්කල් මොකද වෙන්නේ? දරුවා පස්සෙන් ගිය දුවල දුවල කොහොම හරි මේක කවන්න. අයියෝ මේක මහා කරදරයක් නේ කියලා නොකව හිටියොත් මොකද වෙන්නේ? උඹ ඕනේ තැනක දුවහම මං එන්නේ නැහැ කියලා නොකව හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? දරුවා රෝගී වීම හෝ මිය යාම නිසා ඊට වඩා මහ දුකින් දුකකට පත් වෙනවා නේද? එහෙනම් දැන් දැක්කද සිංහතුනි සංඛාර දුක්ඛේ නැවැත්වුවොත් විපරිණාම දුක්ඛයෙන් පෙළෙනවා. විපරිණාම දුක්ඛයෙන් නිදහස් කරගන්න නම් සංඛාර දුක්ඛේ වඩන්න. එහෙනම් දැන් කොහෙන්ද බේරෙන්න තියෙන්නේ? යමකට තණ්හා වුණා නම් දැන් කොහොමද බේරෙන්නේ කියලා හිතලා බලන්න. තමන්න ලොකු ගයක් නැහැ මේ වගේ පුංචි කුටියක් තියනවා කියලා හිතන්න. පුංචි කුටියකට උපාදානුනොත් මේක මෙලෙස භවතිවා කියලා දැන් මොකද්ද කරන්නේ? ඕක අතු ගන්න ඕනේ නැද්ද? මහුල් දා කඩන්න ඕනේ නැද්ද? සතු සර්පයි આવුවොත් එළියට දාන්න ඕනේ නැද්ද? ඔය ඔක්කොම කරන්න ඕනේ නැද්ද? සංකාර කර කර ඉන්නකම් ඒ විදිහට තියන්න පුළුවන්. ඒ විදිහින් දවස් 7ක් යනවා කොහේ හරි. ගිහිල්ලානකොට මොකද වෙන්නේ? අර හේතු සකස් කරපු නැති නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඵලයේ සම්පූර්ණ විපරිණාමයට ගිහින්. දැන් එනකොට දුක නැන්නේ. රුක්ෂ මූලයක් යට ඉන්නවා මහ උත්මේ. අතෑරලා ඔක්කොම. දැන් මොකද වෙන්නේ බලන්න. කොහෙන්ද අල්ලන්න එක? කිසි දෙයක් අල්ලගෙන නැහැ. ඒ රුක්ෂ මූලේවත් අල්ලලා නැහැ. එහෙම කෙනෙක් ගැන හිතලා බලන්න. මම මේ ගැන අතෑරීමේ නිදහස නිදහස වෙන ප්‍රීතිය ගැන මම කතා කරා. දැන් මොකද වෙන්නේ? ඒ අර ඒ ගහයන්ට කඩියාවොත් මොකද කරන්නේ තුම? ඒ උන්වහන්සේ. තව ගහක් ඇත්තේ. කො අල්ලපු නැති නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? සංකාර කර කර තියාගන්න දෙයක් නැහැ. විපරිණාමයට පත් වෙනකොට දුකක් ඉන්න දෙයක් නැහැ. අල්ලපු නැති නිසා. දැන් ඔබගේ ගෙදර විපරිණාමයට පත් වෙනකොට ඔබට දුක නැද්ද? අල්ලපු ගෙදර විපරිණාමයට පත් වෙනකොට ඔබට දුකයි. නැහැ. එහෙනම් තිංගදෙනි තණ්හාවෙන් ඇලිච්ච ගම මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ওই දුක් තුනෙන්ම පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් තිංගදෙනි ඔබ මොනතරම් පෙළීමකින් පෙළෙනවද කියලා හිතලා බලන්න. මේකකින් එක හිතලා බලන්න. එතකොට ඔබට වැටහිලායි. මෙන්න මේ ටික හරියට අවබෝධ වුණා නම් මේ දුක් තුනෙන්ම පෙළෙනවනේ කියලා. රූප නිසා පෙළෙනවා නම් වේදනා නිසා පෙළෙනවා නම් සංඥා සංකාර විඥාන නිසා පෙළෙනවා නම් ඔය දුක් තුනේ. මේවට තියෙන චන්දරාගේ වහාදුර වෙලා යනවා. ඉස්සෙල්ලා මේ දුක් දුක් තුනෙන් පෙළෙන බව දැනගන්න ඕන. ඊට පස්සේ මේ දුක් තුන අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ අවබෝධ කරගත්තා කියලා දැනගන්න ඕන. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියන තුන සම්බන්ධ කරගන්නවා. ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝති කියන. ඒ වට්ට තුනකින් යුක්ත වෙච්ච දොළොස් ආකාරකින් යුක්ත වෙච්ච ඔන්නෝ ඒ චතුරාර්ය සත්‍ය ක්‍රමවේදී තමන් තුළ මුල් බැහැගත්තා නම්. ඒ මේ වට්ට තුනයි මේ දොළොස් ආකාරයේ තමන් තුළ පරිපූර්ණ වුණා නම් අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වෙනවා. එහෙනම් මූලික සෝතාපන්නිය බිහි වෙන්නේ පිටුදී සත්‍ය ඥාන හතර තමන්ට වැටහෙනවා. මේක දුක්ඛාරය සත්‍යය කියා මේක දුක්ඛ සමුදයාරය සත්‍යය කියා දුක්ඛ නිරෝධාරය සත්‍යය කියා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍යය කියා ඔන්න ඔය හතර වැටහිලා එන්නේ. එහෙමනම් දැන් ඔය දුකට හේතුව මොකක්ද කියලා ඔබට වැටහිලා එන්නේ නැද්ද? ඊට කලින් මට කියන්නේ මේ දුක් තුන ඔබට තේරුණා. මෙහෙම දුක් තුනකින් ඔබ පීඩාවටපත් වෙන බව ඔබට තේරුණා. දුක් තුන වින්දද කියලා නෙමෙයි මං අහන්නේ. මෙහෙම දුක් තුනකින් ඔබ පීඩාවට පත් වෙනව මොහොතක් මොහොතක් නෑර කියලා ඔබට තේරුණා. අන්න ඒකයි වටින්නේ. එහෙම දුක් තුනකින් පීඩාවට පත් වෙනව නම් පිංගදනි. මට කියන්න මේ ලෝකේ සාරයි. එහෙනම් මට කියන්න එක සාරද? ඔබව පෙළන්නේ නැති එක තැනක් කියන්නේ ඒ තැන සාරයි. දුක්ඛ කන්දකින් ඔබව පෙළන්නේ නැති එක තැනක් හරි තියෙනවා නම් ඒ තැන තමයි සාරය. නිවන ගැන කතා කරන්න එපා. ඉතුරු ටික කිය. ලෝකය ගැන ලෝකෙන් එතර වීම ගැන නෙමෙයි අහන්නේ. ලෝකේ එකම එක තැනක් තියෙනවද කියලා බලන්න. මේ ලෝකේ එකම එක තැනක්වත් නැත්නම් පින්විතනි මොකටද දැන් මේ ලෝකේ සාරය කියන්නේ? මේ කොහෙද ලෝකේ සාරය? තව කෙනෙක් ගාව තියෙන සල්ලි සාරයිද? ඒ සල්ලි ටික නිසා ඒක පීඩාවටපත් වෙන්නේ නැද්ද? හොරු ගණින්ද දන්නේ නැහැ කිය කී එහෙන් පීඩාවටපත් වෙනවා. තියෙන එක නැති වෙලා යයිද දන්නේ නැහැ කියලා එහෙන් පීඩාවටපත් වෙනවා. සංකාර කර කර මේ සල්ලි මට්ටම තියාගන්න පීඩාවටපත් වෙනවා. බැංකුව account එකේම තියෙන ලක්ෂ 10 කියන හිතාගෙන දැන් මොකද කරන්නේ? ජීවිතේ. ඒ අතරතුර බය දැන් මොකද හොරු ගණීද දන්නේ නැහැ මමගේ දරුවව මේ අරගෙන ගිහිල්ලා හල්ලි ඉල්ලයිද දන්නේ ඔය ආදි වාසිනුත් පෙලෙන දුක දුක් කියනුත් පෙලෙන එහෙනම් බැංක account එකේ තියෙන සල්ලි ටිකක් නිසා තෝ පෙලෙන්නේ නැද්ද කොහෙද තියෙන නිදහස වීමක් තියෙන එක තැනක් කියන නිදහස වෙන තියෙන තැනක් තියෙන එහෙම එක තැනක්වත් නැහැ එහෙනම් මේ ලෝකේ එකම එක සාර තැනක්වත් තියෙනවා එහෙනම් දැන් දිව්‍ය ලෝකේ යන්න ඕනේද කාටද දිව්‍ය ලෝකේ ඔය දුක් තුනේ නිදහස. දිව්‍ය ලෝකේ තොය දුක් තුනේ පෙනෙනවා නම් නිවන හැරෙන්න වෙන කොහෙද සාන්ත ප්‍රීති තැනක් තියෙන්නේ. එහෙනම් ඇල්ලීම දුක අතහැරීම නාත. ඇල්ලීම කියන්නේ ගින්න. යම් අතහැරීමක් තියෙනවා නම් ඒක විතරයි නාතත්වයක් තියෙන්නේ. ඒක විතරයි පිළිතුරු සිසිලසක් තියෙන්නේ. ඔන්න ඔය ටික හොඳා කරම අවබෝධ කරගන්න. අන්න එතකොට ඔබට වැටහිලා එනවා මේ ලෝකයේ මෙච්චර කල් මං හිතන් හිටිය හරි සාරයි කියලා. එහෙනම් මේක බින්දු මාත්‍රයක් අසාර දෙයක් නෙමෙයි මේ ලෝකයේ කියලා. ඔන්න ඔක තමන්ගේ දෘෂ්ටියකින් වැටහිලා එනවා මේ ලෝකයේ කිසිම සාරත්වයක් නැහැ කියලා. මෙච්චර කල් අසත්පුරුෂ සංසේවනය නිසා අසත්පුරුෂයෝ කියන දේවල් අහගෙන අහගෙන ගිය නිසා වැටහිලා මේ ලෝකයේ හරි සාරයි කියලා. කාය සත් කියන දෘෂ්ටියට වැටුණා. ලෝකයේ සාරයි කියලා හිතාගෙන හිටියා. ලෝකේ සාරයි කියලා හිතාගත්තට පස්සේ පිංගුදින ඕන කෙනෙක් මොකද කරන්නේ මහා මන්දිර හදාගෙන ඒ මන්දිර වල ජීවත් වෙන්න තමයි හදන්නේ කවුරුත් එහෙමයි ලෝකේ සාරයි කියලා වැටිච්ච එකම තනි තට්ටුවේ ඉන්නකොට ඒක මදිකමක් කියලා දැනিলা තට්ටු දෙකක් ගහගන්න හදනවා තට්ටු දෙක මදිලා තට්ටු තුන ගහනවා ඊට පස්සේ මේ සාරත්වය යල්ල අසත්පුරුෂ ආශ්‍රේය නිසා නෝ ලෝකේ අසාරයි කියලා වැටිච්ච කෙනා පිංගුදින තට්ටු තුනෙන් බෑ ඇවිල්ලා අනේ පුංචි කෙනෙක් ජීවත් වෙනවා නේ ඊට වඩා හොඳයි ඒක ඉන්නකොටත් රැටිලා එනවා මේ පුංචි කියා පවත්වාගෙන යාම නිසා මහා දුක්ඛ කන්දයක් තියෙනවා නේ එහෙනම් ඒකත් මට එපා කියලා එතනුත් තව යටියක් අන්නේ අවස්ථාව උදා කරගන්නවා ඊට පස්සේ එහෙනම් යම් දෙයක් මාගාව නැත්තම් ඉතුරු වෙලා තියෙන අසකරණාසේ දිය ශරීරිය මන විතරයි නං අන්න ඒක නිසා පෙලින්න පටන් ගන්නවා දැන් ඔබ ඇහැට ආසයි නේද ඒක නිසා ඇහැ නිසා ඔය දුක් තුනේ පෙලිනවද නැද්ද හොඳට කල්පනා කරලා බලන්න ඔබ ඇහැට තණ්හයි නම් ඔය ඇහැ නිසා ඔය දුක් තුනේ පෙලිනවද නැද්ද එනේ මොනවා වේද දන්නේ ඇහැට දූවිල්ල වදී දන්නේ ඇහැට කී කී ඉන්නේ ඊට පස්සේ ඇහැ පවතින මොන හරි දෙයක් නිසා නම් පින්වතුනි ඒ ආහාර හරි මොන හරි දෙයක් නිසා නම් ඒ ආහාර දෙන්න නිරන්තරයෙන් සංඛාර වඩ වඩා ඉන්නේ මේ ටිකක් අවශ්‍ය වුණොත් මේ දාන්න අරව මේව කරයි ඔය එකක්වත් නොකර හිටියොත් එහෙනම් මොකද වෙන්නේ ඇහැ විපරිණාමයට පත් වෙලා ඉවරලා රූප දකින්න බැරි එහෙනම් තමන් ආසාවෙන් අල්ලගත් ඇහැ නිසා දුක් තුනකින් පෙළෙන්න පටන් ගන්න යමෙක් ඉන්නවා මට ඇහැ තිබ්බත් එකයි නැතත් එකයි මට වැඩක් නැහැ ඔය ඇහෙන් කියලා හිතාගෙන එහෙනම් ඇහැ තිබ්බත් එකයි නැදත් එකයි නම් පිංගුදිනි බෝලයක් ඇවිල්ලා ඇහැ වැදුනක් කවන්නේ උලක් ඇවිල්ලා ඇහැ වැදුනක් කවන්නේ ඇහැ හදනි සඳිරිට කියලා පේන්නේ නැතුව ගියත් කවන්නේ ඇහැ තිබ්බත් එකයි නැදත් එකයි එනම් පෙළීමෙන් නිදා එහෙනම් ඇහැ අල්ල ගත්තා නම් ඇහැ නිසා පෙළෙනවා කන අල්ල ගත්තා නම් කන නිසා පෙළෙනවා බලන්න ඔබට කොච්චර පෙළීම් මාත තියෙනවද කියලා රූප දකින්න ආසකෙනා පිංගුදිනි හැමදෙස්සෙම ඇහැ නිසා පෙළෙනවා පුදුමාකාර පිළිමකින් පෙළෙන. යම් දවසක ඔබට රූප දැක්කත් එකයි නැසත් එකයි කියන දැන්ට ආව නම් මට ওই රූප දකින්න කිසි අවශ්‍යතාවයක් නැහැ කියල. අන්න ඒක ඇහැ නිසා පෙළෙන්නේ නැහැ එතනින් එහා. එහෙනම් ඔය දුක් තුنين පිළිපෙළි නේද ඉන්නේ? එහෙනම් දුක් තුنين පිළිපෙළි නම් ඉන්නේ පිටු මේක බින්දු මාත්‍රයක්වත් තියනවද බලන්න ඔය. අනාගාමි කෙනාටත් ඔය දුක තියෙනවා. අනාගාමි කෙනා ජීවිත ආසාවක ඉන්නේ. ඒ ජීවිත ආසාවේ තියෙන නිසා අය හැම මොහොතක විතර මා මේ කොටිය කයිද දන්නේ දිවිය කයිද දන්නේ අලිය ගහයිද දන්නේ මිනිය කයිද මරලා දායිද දන්නේ වහ ටිකක් දෙයිද දන්නේ ආදී වශයෙන් බයෙන් ඉන්නේ අනාගාමී කෙනා හම විපරිණාමයට යන්න දෙන්නේ නැහැ පුළුවන් තරම් සංකරණේ කර කර හදනවා මේක ඒ අනාගාමී කෙනා අරියතුන් වහන්සේ තමයි පින්විතනි ඔය දුකෙන් නිදහස් වෙන්නේ මොකද තණ්හා නිරෝධා සියලු දුක් නිරෝධය සියලුම දුකෙන් නිදහස් එහෙමනම් ඔබට වැටහිලා එනෝනේ මේ දුක ජනිතුනේ තණ්හාවෙන් කියලා. එහෙනම් දැන් අද මෙතෙන් පටන් පින්වදිනේ මේ දුක ජනිතුනේ තණ්හාවෙන් කියලා ඔබ දැනගන්නේ බුදුහාඳුනෝ කියපින්නද කියලා ඔබ බලන්න. ප්‍රත්‍යක්ෂ වූ ඥානයෙන් නිමෙද ඔබට වැටුනේ කියලා මේ දුක ජනිත වෙලාවේ තණ්හාවෙන් කියලා. එහෙනම් ආය අහන්න ඕනේද බුදුහාඳුනෝ කියපින්නද කියලා? මට ප්‍රත්‍යක්ෂ වුණා ඒක. මම දන්නා වුණා නම් යම් දෙයකට ඔය දුක් තුනේ මාව පේන බව ඔන්න ප්‍රත්‍යක්ෂ වුණා. ඔය ප්‍රත්‍යක්ෂතාවය මත එතනින් එහාටයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද ප්‍රත්‍යක්ෂය. කවුරු ඇවිල්ලා කොහොම අනිත් පැත්තට කියන්න ගියත් ඒක පිළිගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද Tamanට ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් නිසා. එහෙනම් ඔය දුකෙන් නිදහස් වෙන නම් කරන්න ඕනේ මේ තණ්හාව නිරෝධ කරන්නේ කියලා Taman දැනගන්නේ සිංහතුනි ආයි බුදුහාමුදුරන්ගෙන් අහලා නෙමෙයි තවදුරටත්. ඔය ප්‍රත්‍යක්ෂ වූ ඥාණයට වැටහිලා එනවා ඊට පස්සේ. කාලාම සූත්‍රයට අනුව ඕන්නෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ප්‍රත්‍යක්ෂ වූ ඥාණයෙන් තමයි සියල්ල අවබෝධයට ගන්න. ඒක නිසායි දෙපාරක් හිතන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඒක. ඒකයි කියන්නේ හැමතිස්සෙම ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා අහගන්න ධර්ම කාරණා. එතකොට දැනගෙන තමයි මේ ගමන යන්නේ. නැත්නම් එහෙම නොදැන යන්න වෙන්නේ මේ ගමන. නොදැන ගියොත් කවදාකවත් ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ලෝකේ සාරයි කියන තියෙන දෘෂ්ටියෙන් අයින් වුණාට පස්සේ පිංගුදේ තමන්ට තේරෙනවා මේ ලෝකේ පුදුම අසාරත්වයක් තියෙන අල්ලන්න අල්ලන්න මහ ගිනින්. එහෙනම් මේ ලෝකෙන් අතහැරලා නොයෙල්ලා මිදිල යන්නේ කමයි ශාන්ත ප්‍රණීත කියලා වැටහිලායි. අන්න ඒක වැටහෙනකොට පිංගුදේ මම මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන භව ගමන නම් මට ඒක බින්දු මාත්‍රයක්වත් එපා කියලා දෘෂ්ටිගත වෙනවා ඊට පස්සේ. මෙතන වෙලා ලෝකේ සාරයි කියලා ලෝකේ ඉන්න ඕනේ කියලා හිතුණා දැන් මොකද උනේ මේකේ හරිය ආකාරව දැනගෙන සත්පුරුෂ සංසේම නිසා සත්පුරුෂයන් වහන්සේලා විසින් දේශනා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරගත්ත නිසා මොහොතක් මොහොතක් නෑ දැන් හිතෙන පටන් ගන්නවා අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භව ගමන නම් එක බින්දු මාත්‍රයක්වත් එපා. ඕන්නක ගොඩනගිච්ච එක මම පින්විතනි මේකේ නා සං කියන දේ මා කරන දෘෂ්ටියටපත් වෙනවා හෙවත් සම්මාදිට්ඨියටපත් වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භව ගමන නම් මට එපා කියලා දෘෂ්ටිගත වෙනවා. ඔන්න සම්මාදිට්ඨිය කියලා ලෝකේ පහළ වෙනවා. සම්මාදිට්ඨියට පත් වෙන කෙනා සෝතාපන්න වෙලා තමයි පහළ වෙන්නේ. ඉතින් සෝතාපන්න වෙන මහායතන බණ අහන වෙනද කියලා ඔබ හිතලා බලන්න. මොහොතක් මොහොතක් නෑර තමන්ට මේ දේවල් දැන් ජීවිතේට දදා ඔබ මේක අවබෝධ කරගත්තා නම් ඔබ දිට්ඨි සම්පන්නයි. මෙතනින් එහාට ඔබගේ නිවන නියත වූ සම්බෝධි පරායනයට තියෙන ඔබ ගති නියත වෙච්ච කෙනෙක්. මේක හරියට අවබෝධ වුණා නම් ගති නියත වෙච්ච කෙනෙක්. ගති නියතයි කියලා කියන්නේ ආයේ පෙරේත ගති මේ මේ ප්‍රේත ගතියට යන්නේ නැති බව තමන් හොඳ ආකාරම තමන්ට වැටහෙන්න ඕනේ ගති නීත වෙච්චා. ප්‍රේත කියලා කියන්නේ පරහේයත මට කරන්න පුළුවන් දේවල් තියෙනදී අනිත්‍යුන් ලබව මම මේ දේවල් කරගන්නවා. එහෙම මාගේ ලෝකේ සාරය කියලා දෘෂ්ටියේ ඉන්න අය තමයි තමන්ගේ දේ හංගගෙන ඉඳලා අනිත් අයගේ දේ ප්‍රයෝජනෙට ගන්න දැන් හැම තිස්සෙම. එහෙනම් මං එහෙම කෙනෙක්ද? මං එහෙම කෙනෙක් නම් මයි ගති නීත නැහැ. මං අනිත් අයගේ පපුවට ගිනි අවුල වුණ කෙනෙක්ද? මං අනිත් අයගේ පපුවට ගිනි අවුල වුණ කෙනෙක් නම් ඒකාන්තයෙන් මං ගිහිල්ලා ගිනි තියෙන තැනක උපදිනවා. එහෙනම් තමන්ට වැටිලා එනවා මගේ මේ ගති නියත වෙලා තියෙන්නේ මං අනිත් අයගේ පපුවේ කවදාකවත් ගිනි අවුලවන්නේ නැහැ. සොඳුරු බස්මයි තෙපලන්නේ. වැදගත් කතාවක්මයි කරන්නේ. නිවනමයි දේශනා කරන්නේ. හදාගලෝ කතා කරන ධර්මයක් විනයක් සූත්‍රයක් විතරයි. ඔන්න මේ මට්ටමේ. තව කෙනෙක් මුලාවටපත් කරන්නේ නැහැ බොරු කියලා කේලම් කියලා තව කෙනෙක් බිඳවන්නේ නැහැ. අරුස වචන කියලා තව කෙනෙක් සැඩ බවටපත් කරන්නේ නැහැ. ඔන්න මේ මට්ටමින් තමයි තමන්ගේ ජීවිතය අරගෙන යන්නේ. එහෙනම් තව කෙනෙක්ගේ පපුවේ ගිනි දෙන්නේ නැහැ කවදාවත්. තව කෙනෙක් මරන්න උත්සාහ කරන්නේ නැහැ, හිංසා පීඩා කරවන්නේ නැහැ. යමෙකුට හිංසාවක් පීඩාවක් කරන වෙලාවට ඒක හිංසාව පීඩාව ලබන කෙනාගේ පපුවේ ගිනි ඇවිලි ඇවිලි යනවා. අපෝ මහා ගින්නකින් දැවෙන්න පටන් ගන්නවා. ඇයි මට මේක මෙහෙම කරන්නේ? මම මොනවා කළාටද මෙහෙම මට කරන්නේ කියලා. තමන් හොරකමක් කළාට පස්සේ හොරකම කරපු වස්තුවේ මුලින් අයිතිකාරයා. පුදුමාකාර ගින්නක් හට ගන්නවා පපුවේ. අනේ මට අම්මා දීපු රත්තරන් මාලිනු මූ කඩාගෙන ගියේ. මට කොච්චර වටනද ඔගේ රත්තරම් මිලට වඩා මට අම්මා දීපු එක නිසා ඊට වඩා එහා පැත්තට ගිය මහා වටනකමක් තියෙනවනේ. එහෙම කී කී පිංගුදලට පපුවේ ගිනි ඇවිලි ඇවිලි යන්න පටන් ගන්නවා. එහෙනම් Taman තව කෙනෙකුට ගිනි දෙනවා නම් පිංගුදිනේ මේ ගිනි දෙන වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ? එහෙනම් ගති නීත වෙලා නැහැ. එහෙනම් ගින්න තියෙන තැන ගිහලා උපදිනවන්නේ මහා අතමහා නරක ආදී ගිහලා උපදින. ඔබයිද බා. එහෙනම් දැන් කොහෙන්ද ගැලුවමද? තමන්ට ගති නීති උනාද කියලා තමන් දැනගන්න. තමන් හැතිරෙන හැතිරෙන වාරයක් වාරයක් ගන්න තමන්ට වැටිලා ඉනවා පින්දු ගති නීතිද කියලා තමන්. මේ ලෝකෙට යමක් කරන්න යනකොට තමන්ට වැටිලා ඉනවා මම මේ මූණ දෙන්න පුළුවන් වැඩක්ද මේ කරන්නේ නැත්නම් මූණ බිමට හරවගෙන කඳ හරහට හරවගෙන මූණ බිමට හරවගෙන මූණ පෙන්වන්න බැරි කමක්ද මේ යන්නේ? තිරස්චීන යම වැඩ පිළිවෙලක්ද මේ කරන්නේ? මේ රාගයෙන් දෙවිදයි දේශයෙන් දෙවිදයි මෝහයෙන් දෙවිදයි මම මේ කරන වැඩ පිළිවෙල මොකද්ද කියලා ඔන්න වැටිලා ඉනවා. අන්න එතකොට දන්නවා එහෙනම් ගතියෙන් මම මේ තාම තිරිසන් යෝනියේ ඉන්නේ. තිරස් අතර යන වැඩ පිළිවෙලන්නේ මම මේ කරන්නේ. ඍජු වැඩ පිළිවෙලක් නෙමෙයිනේ මගේ තියෙන්නේ. අන්නේ තුල පේනවා මට තිරසතර යන වැඩ පිළිවෙල නම් තියෙන්නේ මට තාම ගති නියත වෙලා නැහැ. එහෙනම් ගති නියත වුණා නම් සිංහදිනේ අන්නේ කෙනාට පුළුවන් නියත වූ සම්බෝධි පරායනේ සෝතාපන්න වූ මේ ප්‍රකාශයට පත් කරන්න. එකෙන් කියන්නේ කවුරු ප්‍රකාශයට පත් කරන්න කියලා නෙමෙයි. අවශ්‍ය නම් පුළුවන්. කැමති නම් මෙතන ප්‍රකාශයට පත් කරන්නේ ශේකල නිරේයත් මේ ශේකල ප්‍රේත යෝනියත් මේ ශේකල අසුරිනිකායත් මේ ශේකල තිරසං යෝනියත් මේ නියත වූ සම්බෝධි පරායනේ සෝතාපන්න වූ මේ හෙතම කැමති නම් ප්‍රකාශ කරන්නේ. එහෙම කයිම කියන්නේ මේක හරි ආහාරව අමුදට වෙන්න නම් එහෙනම් මේ ලෝකේ මේ අවිද්‍යාව තුලසනා දෙකින් ගොඩ නැගෙන මේ භව ගමන්න මඩ එක බිඳු මාත්‍රයක්වත් එපා කියන සංකල්පෙට තමන්ව වැටෙනවා එමෙ ඉස්සෙල්ල. එතකොට බින්දු කවුරුද එන කතා කරනවා යමන් දඩේ මේ යන්න කියලා. අන්න වැටහිලා එන මොකද්ද මේ අනිත්‍ය දුක නැත් වෙච්ච ලෝකේ මාත් තෙලිනවා නම් මේ සතුත් තෙලිනවා නම් මේ සතාගේ ප්‍රාණී ඝාතනය කරන මේ පිළිල කය මම මොනවද කොහොමද හඳසන්නේ? මේ මස් ටිකක් මගේ බඩට දාගත්ත කියලා කොහොමද මගේ කය සැනසෙන්නේ? දුක්ඛ දුක්ඛේන පෙරෙනා විපරිණාම දුක්ඛේන පෙරෙනා සංඛාර දුක්ඛේන පෙරෙන. ඇල්ලුවද ගිනි කියන වැටිලා. එහෙනම් මේ අල්ලගත්ත දේ අතහැරලා දානවා මිසක් තව තවත් මොකටද මේ පොදි ගහගන්නේ මේක අරයිය. තව කෙනෙක් ගැන කතා කරන හොඳ විශ්ව දෙකක් තියෙනවා කරමුද බලන්න. වැටිලා එනවා ඊට පස්සේ. අනේ මාව නිදහස් කරගන්න ඕන ගම දින තව තවත් මම මොකටද මේකට බැඳෙන්නේ? අනේ එතකොට තිමිදුර නිදහස් වීමේ ආනිසංස දකින්න පටන් ගන්න. එන හැම මොහොතක් නෑරම නිදහස් වෙවි මිදිල යන්නමයි හදන්නේ. අවිද්‍යාව මාත්‍රය පොළුවේ තියෙන කෙනා අවිද්‍යාව තියෙන කෙනා හැමතිස්සෙම කරන්නේ පිඟුදුනේ ගොඩකහ ඒවට ඇලෙන්න පටන් ගන්නවා. බහිර මේ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් නිදහස් වෙන්නේ නෑ කවදා. හැබැයි සද්ධර්මයේ මනාවකට අවබෝධ කරගත්ත කෙනා පිඟුදුනේ හැම මොහොතකම උත්සාහ කරන්නේ මොකද මෙතනින් මිදිරන වෙලලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අන්නේක උදා කරගන්න. ඉතින් ඔබ ජීවිතවලට උදා කරගන්නේ අන්නේද? මුලාවට වැටෙන්නේ පහ පිඟුදුනේ ආස්වාදයේ කියන්නේ පිළිමෙකින් හටගන්න දෙයක්. ආස්වාදයේ කියන්නේ ওই වස්තුවේ තියෙන එකක් නෙමෙයි. වස්තු උපනිශ්‍රය වෙනවා තමයි. නමුත් ආස්වාදයේ කියන්නේ වස්තුවේ තියෙන එකක් නෙමෙයි. ආස්වාදයේ කියලා කියන්නේ තමන් පිළිම නිසා හටගත්ත දෙයක් විතරයි. ඕන තැනක ඔන්නෝග විද්‍යාමාන කරගන්න හැමතිස්සෙම දකින්න පිඟුදුනේ තමන් යම් දෙයකින් ආස්වාදයක් ලබනවා නම් තමන්ගේ හිතේ ඒකට රැවටෙන්න කලින් ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඔයද හිතාගත්තේ නැත්නම් මේ ලෝකෙදම තණ්හා ඇතිවලා ලෝකෙම පොදි ගහගෙන විතර මේ ලෝකේ කය ලෝලෝ ඉඳලා අම්මහා නරක අධිගත වෙන්නේ ඊට පස්සේ. යයි සහාසාර ධර්මස්කන්ධයක් ඇහෙන මොහොතක සිංහදෙනි මේක කරගත්තේ නැත්නම් මහා මෝඩකම්. එතන නිරන්තරයෙන් මේ දේ හොඳට 100ට ගන්න. මේ ලෝකෙ මොනව ගන්නද කියලා හිතලා බලන්න. මොන අන්තු මාත්‍රයක්වත් තියනද කියලා ඒක සුඛයි සපයි කියලා ගන්න දෙයක්. මේ අපි පැවිදිලා හිටියන පින්විතනේ මේ පැවිද්දවත් සාර කියලා එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් සාර නැත්නම් පින්විතනේ පැවිද්ද කියන එකවත් සාර නැහැ. නිවනමයි නාත වෙන මොකුත් නාත නැහැ. එහෙනම් පැවිද්දට අවිල්ල ඉන්නේ අපි මොකද මොන කරන්නේ? ලෝක සත්‍යයෙන් බේරිලායි. ලෝක සත්‍යයෙන් බේරිලා මේක කරගෙන යනවා. එහෙනම් උදේ පටන් ගන්න ඉඳලා හවස රෑ වෙනකන් රෑ එළි වෙනකන් නිදා ගන්න කොටද හැරෙන්න අනිත් හැම වෙලාවකම බොහොම 100ෙන් ඉඳගෙන 100 පවත්තගෙන යන වැඩ පිළිලකින් 100 පවත්තනවා කියලා කියන්නේ මේ පාරේ යදිනකොට ගලෙනිනේ කියන බාගෙන් නෙමෙයි. සතර සතිපට්ඨාන තුන 100 පීඨවාගෙන කරන වැඩේ මොකද්ද කියලා හරියාකාරව අවබෝධ කරගෙන ඒකෙන් රාග දේශ මොහ ජනිත වෙන්නේ නැති වෙන ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යන පිළිවෙලක ඉන්නවා. ගිය ජීවිතේ ඉන්නකොට ඕක කරන්න ලේසි නෑ. අම්ම කරන්න යන්න ඕනේ, කවන්න පවන්න යන්න ඕනේ. අම්ම තාත්තව බලන්න යන්න ඕනේ, අක්කායියව බලන්න යන්න ඕනේ, අක්කායියගේ දරුවා හම්බුනම ඒ අය බලන්න යන්න ඕනේ, නංගී මල්ලිගේ දරුවා හම්බුනම ඒ අය බලන්න යන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න නෝ නිදාසසක් වන් පැවිද්දට ආවට පස්සේ විගුද ඔය එකක්වත් කරන්නේ නැහැ. සීළු බන්ධනයන්ගෙන් නිදහස් වෙනවා. සීළු බන්ධනයන්ගෙන් නිදහස් වුණාට පස්සේ එතනින් එහාට තමන්ගේ තියෙන තමන්ගේ වැඩේ කරගෙන යන්න විතරයි. ඒකෙදි පින්වතුන් විසින් ප්‍රතිපාදුකම් සරසද්දි ඒ ප්‍රතිපාදුකම් තථාගතයන් වහන්සේට සරසන ප්‍රතිපාදුකම් උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේගෙන් වැඳ නමස්කාර කරලා අනේ ස්වාමීන් මේකට මම හිමිකම ලබා ගන්නකම් ඔබ වහන්සේ මට අනුකම්පා කරලා ඔබ වහන්සේගේ දානි කොටසක් මට දෙන්න ඕක කියලා ඉල්ලගෙන තමයි මේ දන් වල දන් වෙලා තියෙන්නේ. යම් දවසක පින්වදෙනි මේ සියලු දේ සම්පූර්ණ වුණාට පස්සේ අරිහතුන් වහන්සේ මේ වුණාට පස්සේ අන්න රට්ට පින්නේට ණය නැතුව හිමිකමක් තියාගෙන හිමිකමින් දානි වල දන් පුළුවන්. සිවුරු පිළිකර පාවිච්චි කරන්න පුළුවන් හිමිකමක් තියාගෙන. එතකම්ම මොකද්ද කරන්න වෙන්නේ? එතකම්ම ණයට ඉල්ලගෙන තමයි මේ කටයුතු කරන්නේ. ණයට ඉල්ලගෙන කටයුතු කරන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් මේ හැම කෙනාමත් කරන්න තියෙන පිංගුදිනේ මේ අවස්ථාව උදා කරගෙන මොකද්ද මේකේ තියෙන සාරත්වය? කොහෙද මේ සාරත්වයේ තියෙන්නේ? ඒක බින්දු මාත්‍රයකට එක දැනකව සාරත්වයක් නැත්තම් රූපේ සාර නැත්තම් වේදනා සාර නැත්තම් සංඥා සංකාර විඥාන සාර නැත්තම් මොනවට ඇලෙන්නද? මොකද්ද සුභයි කියලා ගන්න ඉතුරු වෙලා තියෙනවා. සුභ කියලා කියන්නේ පිංගුදින භවයට සුදුසේවත් බිහි වීමට සුදුසුයි කියන එක. එහෙනම් මේ ලෝකේ මොන රූපය නිසාද තව බිහි වෙන්න තියෙන්නේ? සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡය ධම්මයි වය ධම්මයි නා. කය ධම්මයි කියලා කියන්නේ පහත් බවට ඇදලා දානවන සතර ගමන්ට ඇදලා දානවන රාග දේශ මොහයන්ගෙන් පුරවලා දානවන. වය ධම්මයි කියන්නේ විනාශයට ඇදලා දානවන විනාශයට තල්ලු කරලා දානවන හැම මොහොතකම. ඉපදුනාද මැරෙනවා එහෙනම් මැරීමනම ඇදලා දානවන හැම මොහොතකම පිංගුදින මොකද්ද මේ රූපේ තියෙන සාරය? ඔන්න රූපේ පිළිබඳ යථා ස්වභාවය මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඔය ටික මෙනෙහි කරගත්තාට පස්සේ පිංගුදින මනාවකට වැටහිලා එනවා මේ ලෝකේ අල්ලන්න දෙයක් මට නැහැ. එහෙනම් ඕකම කර කර ඉන්න තියෙන තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන සෝතාපන්න වෙන්න මොකද කරන්න කියලා හෙවොත් එහෙම අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න කියලා කියනවා. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරගන්න කියලා කියනවා. අනිච්ච දුක්ඛ අනාත්ත දේශනාවක් අහන්න කියලා කියනවා. මොකක් සම්බන්ධව? ලෝකයේ සම්බන්ධ. ලෝකයේ කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා. එහෙම නැත්තම් ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධම්මයයි ඔය කියන ටික. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න ලෙස ලෝකෙ දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු මනසිකාරයෙන් ලෝකෙ දැක ගන්න ඕන මොන ක්‍රමයකින් හරි පිංගුතනි මේකට යම් චන්දරාගයක් තිබුණා නම් ඔන්න ඔය චන්දරාගයේ දුර වෙන අනිත්‍ය දුක්ඛ නැත වඩන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඕකම කර කර ඉන්න තියෙන. එහෙනම් සෝතාපන්නය සකදාගාමි වෙන්නෙත් ඒක කළා. සකදාගාමි අනාගාමි වෙන්නෙත් ඕක කළා. අනාගාමි උතුමා අරිහත් වෙන්නපත් වෙන්නෙත් ඕක කරන්නම ගිහිලා තමයි. ඉතින් ඔය ටික උදා කරගන්න. 아무තේ මහා ධාර ධර්මස්කන්ධයන් පස්සේ දුවන්න දෙයක් නැහැ. ඔය ටික උදාහරණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මනාවකට වටහාගෙන එක බිඳු මාත්‍රයක්වත් මගේ වශයෙන් තියන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේව සම්පූර්ණයෙන්ම හේතුන්ගෙන් හටගෙන තියෙනවා. හේතු තියෙනකන් තියෙනවා. හේතු නැතුව නැති වෙලා යන ආයාසයක් නැගල සංකාරයක් වන්න ඕනනම් ඔබ මේ විදිහට තියා ගන්න පුළුවන්. නමුත් ඒක නැවතුව ගමන් මොකද වෙන්නේ? ආපෞසරයක් විපරිණාමයට යනවා. අනිච්චං අද්දුවම් විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා තථාගතයන් වහන්සේ ලක්ෂණ හතර දේශනා කරලා තියෙනවා හේතුන්ගෙන් හැදෙන ඵලවල. ඔන්න ඔය ලක්ෂණ හතර මනාවකට තේරුම් ගත්තා නම් පින්විතනි අනිච්චයි අද්දුවයි තමන් වදගේ මොහොතක්වත් පවත්න්න බෑ. ස්ථිරව පවතින්නේ නැහැ. ඒක මොහොතක්වත් හරිම අවිනිශ්චිතයි. විපරිණාම ධම්ම මොහොතින් මොහොත විපරිණාමයට යනවා. හැදුවනන්දයක් එතනින් එහාට විපරිණාමයට යන එක තමයි සිද්ධ වෙන්නේ. විපරිණාම ධම්ම අඤ්‍යතං අන්‍ය ස්වභාවයට පත් වෙනවා. හිතන් ඉන්න එකක් මවුත් වෙන්නේ තව එකක්. මොකද හේතුව? හේතු මොන හරි වෙනස් වුණොත් එමේ එතනින් එහාට තවත් ඵලයක් තමයි හැදෙන්නේ. එහෙනම් ඔන්න ඔය ස්වභාවයත් මනාවකට අවබෝධ කරගන්න. එහෙනම් මේ ලෝකේ හැදිලා තියෙනවා යම් කිසි වස්තුවක් හැදිලා තියෙන ඔන්න ඔය ස්වභාවය. එහෙනම් ඔය වස්තුවකට තණ්හා වුණා නම් වෙන දුක් තුන ඔබ හොඳටම අවබෝධ කරගන්න. ඔය ටික මෙනෙහි කරලා බලන්න පිංගුදුනේ තමන් තුල තියෙන ඒවත් එක්ක අල්ලපු ගෙදර කාගේ දේවල් නෙමෙයි තමන් තුල තියෙන ඒවත් එක්ක මෙනෙහි කරලා බලන්න. ඒ මෙනෙහි කරන්න ඔබට තේරෙයි මේවා නම් මහ ගිනි කොටවල්. මෙච්චර කල් හරි සාරයි කියලා දරුවෝ ලං කරගත්තට දැන් පේනවා පිංගුදුනේ එහා ගෙදර දරුවා මීට වඩා හොඳයි කියලා. මොකද එහා ගෙදර දරුවෝ නිසා මෙච්චර දුකක් හටගන්නේ නැහැ නේ මට. මගේ දරුවෝ නිසානේ මේ දුක හටගන්නේ. අනේ මම මගේ කියලා අල්ලගත්ත ගමන් මහ දුකයි නම් තවදුරටත් පිංගුදුනේ මම මගේ කියලා අල්ලගන්න එක නතර කරගන්න. එක බින්දු මාත්‍රයක්වත් මම මගේ කියලා අල්ලගන්නේ නැති ස්වභාවයක් ඇති කරගන්න. එහෙනම් මම මගේ කියලා ස්වභාවයක් ඇති වුණේ නැත්නම් කවන්ගේ හිත තුළ පිංගුතුනි තමන්නට සාන්ති ප්‍රමිතු නිවන උදා වෙනව දවසින් දවස. ඉතින් මෙන්න මේ කටයුත්ත කරගන්න. මම මේකට තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඉක්මනට උත්තරයක් දෙන්න. පැය බොවි ගිනිනවා. ඔබ වහන්සේ ඊයේ දින දේශනා කළ සමනන්තර ප්‍රත්‍ය හේතු කොටගෙන අනන්තර ප්‍රත්‍ය හේතුළු බව දේශනා කළ තේක සෑම කර්මයක්ම සමානතර ප්‍රත්‍යයෙන් පමණක් නොව විපාක සිත් හේතු කොටගෙන විපාකගෙන දෙනවා නේද කියලා කාරණික පහදලන්නේ. ඒක හරි. එතකොට විපාක සිත් හේතු කරගෙන විපාකගෙන දෙන නම් පින්වතුනි එතනත් ඒකාන්තයෙන් මොකක් හැදෙලා එන්න ඕනේ? සමානතරයක් හැදෙන්න. සමානතරයක් හැදෙනකොට තමයි ඒකට අදාළව ඉහළ අනන්තයේ මේක පතිත වෙන්නේ. අනන්තර සමානතර දෙක හැදුනේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැන් විපාක හිතක් හැදෙන්න නම් ඒ විපාක හිතට අදාළව මොකක් හරි දෙයක් බහින්න නම් ඒකට ඒ අර ප්‍රත්‍ය දෙකේ එකතු වෙන විපාක හිතත් ඒකට සම්බන්ධ වෙනවා. ඒකට සම්බන්ධ වෙලා තමයි ඒක වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කියන්නේ ඇහැයි රූපයයි ගත්තොත් එහෙම ඇහැයි රූපයයි එකට ගැටෙන එක විපාකයක් විදිහටයි ගැටෙන්නේ. ඇහැට රූපයක් ඝට්ටණය වෙන්නේ විපාකයක් විදිහට. එහෙනම් ඇහැට රූපයක් ඝට්ටණය වෙනවා කියලා කියන්නේ ඒ විපාකය නිසා එතන හැදිලා එනවා මොකද්ද? පෙර කරපු කර්ම ශක්තිය නිසා එතන සමනන්තරයක් හැදිලා එනවා. ඒ පරිසරයේ හැදිලා ආවට පස්සේ තමයි අර ඇහැට රූපේ ඝට්ටණය වෙන්නේ. ඔන්න ඔතන විපාක ශක්තිය කියලා ගන්න පුළුවන්. ඒ විපාක ශක්තියින් අර දෙක එකතු කරනවා. එතන ඒත් අර සමන අනන්තර සමනන්තර ප්‍රත්‍යයක් තියෙනවා. පරිසරයේ සකස් වුණේ නැත්නම් අර විපාකයට බහින්න විදිහක් නැහැ. එතකොට මේ විපාක ශක්තිය නිසා සමහර විට සමනන්තරයක් හදන්නත් පුළුවන්. ඒක අන්‍යමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් උදාහරණයකට ගණන් ගන්න. අර මේ මේ ළඟදී කාලෙකදී අපිට ආරංචියක් ආව නේද? ළමෙක් ආවාගේ අම්මා මැරුවා කියලා. කෙල්ලෙක්ගේ හුටපටයක් නිසා තමන්ගේ අම්මාව මැරුවා කියලා. ඔන්න ඔය අවස්ථාව අරන් බලන්න ඉතින් ඔය දරුවා ලෝකෙට ආවේ අම්මාව මරන්නද? එහෙම කියන්න බෑ. ඇයි පළවෙනි අවුරුද්දේදී අම්මා මැරුවේ නැත්තේ? දරුවාට වයස අවුරුදු දෙකේදී අම්මා මැරුවේ නැත්තේ ඇයි? දරුවාට අවුරුදු පහේදී අම්මා මැරුවේ නැත්තේ ඇයි? එහෙනම් මේ හැම අවස්ථාවකම පිටින් මේකට අදාළ පරිසර සැකස්ම සකස් වෙලා ආවේ නැහැ. පරිසර සැකස්ම සකස් වෙලා එනකම් මොකද වෙන්නේ? මේ අවස්ථාවට පරිසම් දෙන්න හේතු නැහැ. ඊට ඉස්සෙල්ලා දවසේ මේකට අදාළ පරිසරේ සකස් උනේ නැහැ. සමහරට ඔක්කොම තියෙන දේ පිහිය තිබුණ නැත්නම් පිහියෙන් ඇල්ල නම් මැරුවේ. ඔක්කොම තියෙන දේ පිහිය තියෙන්නේ නැතුව. එහෙනම් මේ ඉස්සර කාලෙකදී පිහියක් තිබුණා අම්මත් කුස්සිය හිටියා තමනුත් හිටියා ඔක්කොම තිබුණා නමුත් අර කෙල්ලෙක්ගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. එහෙනම් ඒවත් එන්න ඕනේ ඔක්කොම ඇදලා. එහෙනම් ඔය ඔක්කොම ඇදලා ඉවර වෙලා සිංහදෙන මේ සමනන්තරේ මේ මොහොතේ සකස් වුණා නම් ඒ තිතට සියලු දේම සකස් වුණා නම් අන්න ඒකට තමයි කියන්නේ සමනන්තර පරිසරය. ඒ සමනන්තර පරිසරයේ සකස් වුණා නම් පිටින් අනන්තරේ අරක් ගන්නවා ඒක. එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ අනන්තරේ අධිපති ප්‍රත්‍යයෙන් ඇවිදilla අනන්තරයෙන් තමයි ඉතුරු ටික ක්‍රියාත්මක කරලා උතන විනාශයට ඇදලා දාන්නේ. විපාක දෙකිනුත් ඒක හැදිලෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි අර ඇහි රූපයයි ඝට්ටණිය වෙනකොට ඒක තනිකර විපාකයක්. ඒ විපාකයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මට තවදුරටත් පැහැදිලි කරගන්න පස්සේ වෙලාවක මාත් එක්ක කතා කරා. කතා කරලා මට ප්‍රශ්නේ තවදුරටත් පැහැදිලි කරලා දෙන්න මෙතනින් මේක කියුනේ නැත්තම්. තියෙම ක්‍රමවේදයකට තියෙන. ඔය අනන්ත සමනන්තර ප්‍රත්‍යය තව එකක් තියෙනවා බින්දුදෙනේ හරිම භයානක තැන. ඒ තමයි ඔබට ගැළවිල්ලක් කියලා. සමුද්දේ මැද හිටියත් කොහේ හිටියත් බින්දුදෙනේ තමන් කරගත්ත දෙයක් තියෙනවා තමන්ට ඇදිලේ නැහැ. පර්වත ගෝරයන්ගේ හිටියත් ඔය බේරෙන්න හම් වෙන්නේ නැහැ. ඉතින් මහා භයානක දෙයක්. ඔබ අද හතරගම යන්න ගියත් යාපනය යන්න ගියත් ඔය දෙකෙන් කොහෙද යන්න ගියත් බින්දුදෙනේ අන්තිමට මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මහා විනා මහා මොනවා වෙන මට්ටමක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ තරම් අවිනිශ්චිතයි මේ ලෝකේ. ඔය අවිනිශ්චිත ලෝකේ තමයි ඔබ ඉන්නේ. දරුවව ස්කූල් වෑන් එකේ යවන්න නැතුව ත්‍රිවිල් එකේ යවන්න. ස්කූල් වෑන් එකේ ගියා නම් තමයි චොප්ප වෙන්න තිබුණා එදා. කොහොමද දන්නේ මොනවා මොනවා වෙයිද කියලා? ඇයි මොන මොන මොන සමනන්තරේ හැදිර මොන අනන්තරේ බහිද කියලා කොහොමද දන්නේ? මේ දැන් මම මෙහෙම ඉන්නේ. මේකට අදාළ සමනන්තරය මොකක් කර හැවුණොත් නම් මෙන්න මෙතනින් දින මොකක් කර ලී කැල්ල කඩාගෙන ඔලුවට වැහලා මැරෙන්නේ ඒ මෙතන. එපයි කියන්නේ. ඒකට අදාළ සමනන්තරේ හැදුණා නම් ඉවරයි. දැන් මේ වෙලාවේ ඔක්කොම එළියේ ඉන්නේ මං විතරයි බුදුන් නැගිලා කැඳුලේ ඉන්නේ. මට සමනන්තරයක් හැදෙන්නේම අවස්ථාවක් ආව නම් එකපාරට මොකද වෙන්නේ? සමනන්තරයක් හැදුණා නම් එහෙම එකපාරට ඔන්න භූමිකම්පාවක් හරි වෙලා මේ ගොඩ නැගිලා කඩා වැටෙන්නේ මගේ ඔළුවට. එහෙනම් ඉතින් මම එළියේ ඉන්නවද මේ ඇතුලේ ඉන්නවද එළියේ ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ. සමහර එළියේ ඉන්න කෙනෙක් ගහක් වැටේ ඔළුවට ඩොග් ගහනවා. එහෙනම් දැන් කොහේ ගිහිල්ලාද බේරෙන්නේ? බලන්නකෝ වාහන කොච්චර පාර යනවද කියලා. සමහර ළමයි මිනිස්සු ගාවින් යනකොට නේද ට්‍රක් එකේ යන ඩ්‍රයිවර් නින්ද යන්නේ. හැම මිනිහ ගාවින් යනකොට නින්ද යන්නේ. අනේ එතනින් යනකොට නින්ද ගියා අරෝගේ උලුටින් ගියා. ඩ්‍රයිවර් එකේ වැරද්ද නෑ. ඕක තමයි සපාවේ. දැන් කොහෙන්ද බේරෙන්නේ ගිහින්? බේරෙන්න එක තැනක්වත් නෑ. පිටින් කලේ මොනවද කියලා අපි දන්නේ නෑ. එහෙනම් බලන්න මොන තරම් අවිනිශ්චිතද කියලා මේ ජීවත් වෙන්නේ. එහෙනම් මේවා වේ විතර නෙමෙයි මේ තව අනාදී අනාගතේ ජීවත් වෙන්න හැදුවොත් එහෙම ජීවත් වෙන වාරයක් වාරයක් ගන්න ඕවගේ මහා කුණු ගොඩකට නේද මුණ දෙන්නේ මේ. එහෙනම් ඔය ගැන හිතනකොට ඔබට හිතෙන්නේ නැද්ද මේ භව ගමන මෙතනම නතර කරලා දාන්න ඕන කියලා මේ අවස්ථාව ආපු වෙලාව. මේ අවස්ථාව මිස් කරගත්තොත් එහෙම පිටින් ඔබට ආයි මේ බුද්ධ කල්පයක් ලැබෙන්නේ කවදද? මෙතනින් එහාට ගියාට පස්සේ ඔබ උපවාසයෙන් ඉන්නේ ඔබට කිසි දෙයක්ම හිතා ගන්න බෑනේ මෙතනින් එහාට යනකොට. මොනවා මොනවා වේවි කියලා කොහොමද දන්නේ මෙතනින් එහාට ගියා. ඒක නිසා පිංගුදිනි පොඩ්ඩක් පරිස්සම් වෙන්න මෙතනින් එහාට යන්න කලින් පොඩ්ඩක් හිතන්න මේ මේ මේ මේ වැඩේ ඉවර කරන්න කොහොම හරි. මේකට අනුගත වෙන්න මේකට අනුගත වෙලා මේ රූපයන්ට යම් ඇලීමක් තියෙනවා මේවා දුරු කරගන්න. එහෙම නැත්නම් ඉන්ද්‍රිය භාවනා වඩන්න මේ ඉන්ද්‍රියංගෙන් මේ යම් දෙයක් මේ ලෝකෙත් එක්ක සම්බන්ධකමක් තියෙනවා නම් ඒක වහ වහ නවත්ත ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් බොජ්ජංගයන් වඩන්න. බොජ්ජංගයන් සම්ම වැඩි දෙන වෙලාවට පින් දෙන ඔබට අරිහත්ත්වයේ සාක්ෂාත් වෙලා ඒ ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙට කරගෙන ගියා කි. ඒක කරන්නයි ඕනේ. සෝතාපන්නේ කියනවා නම් ඉන්ද්‍රිය භාවනා වඩන්න. එහෙම නැත්නම් සෝතාපන්න නැති කෙනෙක් කියනවා නම් පින් තව බණ අහන්න. මේ විද්‍යාර්ථීන් ලොකු උදව්වක් කරලා තියෙන මේ දේවල් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. එහෙනම් ආයි හාමුදුරු කෙනෙක් බණ කියනකම් ඉන්න ඕනේ නැහැ නේ. උදේ ඉඳලා රැ වෙනකම් මේ බණ ටික අහන්න. දේශනා කරපු බණ ටික. සෝතාපන්න වීම නිසා දේශනා කරන යමක් තියෙනවා නම් ඒකම අහන්න පුළුවන් තමයි. ඒ අහන්න අහන්න අහන්න අහන්න ටික දිනා දෘෂ්ටි විකෘති වෙලා තියෙන දෘෂ්ටියෙන් අයින් වෙලා දෘෂ්ටිය ඍජු පුද්ගලයෙන් බවට පත් වෙනවා. සම්මාදිට්ඨිකේ බවට පත් වෙනවා. ඉතින් ඒක කොහොම හරි උදා කරගන්න ජීවිතේට. නිරන්තරයෙන්ම මෙතනට බණහනේ ණයට පිංගුදේ මම නම් කියන්නේ මේක දෙයි මේ මේ මේ වැඩේ කරගන්න. ධර්මයේ දරගන්න ඒකට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ වැඩේ කරගන්න. මේ කරගත්තේ නැත්නම් එහෙම ඔබ කොච්චර ධර්මයේ දරගත්තත් වැඩක් නැති වෙනවා. ඒකයි මම උත්සාහ කරන්නේ හැම මොහොතකම පිංගුදේ ඔබට මේ මේ සරලව ධර්මයේ අවබෝධ වෙන මේ මේ සූත්‍ර පිටකයෙන් අරගෙන මේ දේවල් දෙන්න. පුළුවන් තරම් එක එක ආකාරයට තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා නේ. එක එක ආකාරයෙන් අරගෙන ඉවරලා ඒව තමයි මේ ඔබට කියන්නේ. එහෙම නැත්නම් මට පුළුවන් ඔබට ඕනනම් අභිධර්මයෙන් කතා කරන්න. අභිධර්මයෙන් කතා කරගෙන පය තුනක් විතර කතා කරා ඒ කිව්වේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැති වෙනවා. ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුළුවන් තරම්. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකේ යථාර්ථය හරියට දැක්ගත්තේ. තුන් වේලක් කාපු කෙනෙක් දෙවේලක් කන්න අධිෂ්ඨාන කරගෙන දෙවේලක් කන්න සමත් වුණා නම් පිඟුදෙනි අන්න ඒ කෙනා දිනුවා එක එක මොහොතක්. තුන් වේලක කයින් එකා තාමත් පරාදයි. කෑමක් දැක්කම ඉන්න බැරි නම් බඩ දඟලනවා නම් ඒ කියන්නේ තමන් කෑමට පැරදිලා ඉන්නේ. එහෙනම් තමන් ජීවිතේ පරාද වෙච්ච කෙනෙක් නිසා දිනුපු කෙනෙක් නෙමෙයි. සිත් පිත් නැති කෑමකට පුළුවන් ඔබව විකෘති කරවන්න. ඔන්න ඔය තැන් වලින් ඔබ දිනනවද පරදිනවද කියලා හිතලා බලන්න. ඉන්ද්‍රිය සංවරය ඔබට තියෙනවද කියලා. එන්නේ දේවල් ජීවිතේට උදා කරගන්න. මේක මේ ප්‍රායෝගිකව කරන්න. ඉන්ද්‍රිය සංවරය කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඔබට. අසංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේද ධම්මයි වය ධම්මයි කියලා දකින්න. රූපේ සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේද ධම්මයි වය ධම්මයි කියලා දකින්න. චක්කු විඥානේ සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේද ධම්මයි වය ධම්මයි කියලා දකින්න. චක්කු සම්පස්සේ සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේද ධම්මයි වය ධම්මයි කියලා දකින්න. චක්කු සම්පස්සජා වේදනාව කය ධම්මයි වය ධම්මයි කියලා දකින්න. ඔය ටික ඔය විදිහට දකින්න. ඔය ටික තුලින් තමන්ට මහා සිතක් වෙන්නේ නැහැ, මහා විනාශයක් නෙවෙන්නේ කියලා දැක ගන්න. කය ධම්මයි කියලා කිව්වේ පහත් පැත්තට මැදලා දානවනේ, වය ධම්මයි කියලා විනාශයට ඇදලා දානවනේ. එහෙනම් මේ ඔක්කොම අනාථ ධම්මයි නේද? මේ සසර ගමනේ අනාථයෙක් කරන්න වැඩිච්ච වැඩ පිළිලා නේද මේ තියෙන. එහෙනම් මේවැ මොන සාරත්වයක්ද කියලා ඔන්න ආසාරයේ දකින්න පටන් ගන්නවා ඉතින්. මෙච්චර වෙලා සාරයි සාරයි කියලා හිතන් හිටපේ ඔන්න මිදිල යනවා. ඇස පිළිබඳ ඕම මිදින කියන නම් කන පිළිබඳ ඊළඟට මිදෙන්න පටන් ගන්නවා. කන සංගතයි පටිච්ච සමුප්පන්නයි ඡේද ධම්මයි වය ධම්මයි අනාථ ධම්මයි අසාර ධම්මයි කියන වැටේ. ශබ්දේ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අසාර ධම්මයි අනාථ ධම්මයි කියන වැටේ. ඕක මෙනෙහි කරලා බලන්න. නිකම් වචන මාත්‍ර වලට නෙමෙයි පිංගුතනි වචන මාත්‍ර කී කී ඉන්නේ නැතු ඒවැය තියෙන අර්ථයත් අරගෙන ඉවරලා ඒ අර්ථයෙන් මේක විග්‍රහ කරන්න. ඒ අර්ථයෙන් ඕක විග්‍රහ කරගෙන යද්දී Tamante අවශ්‍ය දේ උදා වෙලයි. කොහමරි ඉතින් තමන් මේක කරගන්නේ මං කළා කියලා තමන් නිවන් දකින්න බෑ. තමන් කළා කියලා මට නිවන් දකින්නත් බෑ. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? තමන් මේ සද්ධර්මය අවබෝධ කරගෙන මෙතනින් යහට මේ මාර්ගයේ වඩ පුළුවන් පුළුවන් හැම වෙලාවකම සද්ධර්මය අහන්න සද්ධර්මය මෙතනට ඇවිල්ලා අහන්න පුළුවන් නම් මෙතනට ඇවිල්ලා අහන්න. ඒ ආදාළ මේ වෙලාවල් මේ අපේ උත්තමයන් වහන්සේලා දේශනා කරයි. ඒ ආදාළ දේවල් ඒ ආදාළ දේ කියයි ඔබට. ඒ කියන වෙලාවට ඇවිදින්න වෙලාව ඔබ සද්ධර්මයේ ශ්‍රමණය කරන්න. ඉතින් උදේ පාන්දර ඉඳලා නම් එන්න එපා කියන්නේ මමත් ඉතින් මේ මෙතන ඉන්නේ මගේ වැඩේ කරගන්න. ඉතින් උදේ පාන්දර ඉඳලා ඉන්න තුරු ඉතින් මේ නම් වෙලාවක් හිතාගෙන ඒ වෙලාවට ඇවිදින්න එදෙනින් එහාට මේ කරුණු කටයුතු කරගන්න. ප්‍රශ්න දිනේම ලියාගෙන ඇවිදින්න මේ අපේ මේ මහා උත්තමයන් දෙන්නේ ඉතින් ඒ උත්තමිය අපිට යොමු කරයි. එතනින් එහාට අපිට පුළුවන් ඒවා සාකච්ඡා කරන්න. අපි වෙන අපි අපි ඉන්නේ නිවන් දකින්න පිණිස. ඔබට ඒවට අවශ්‍ය කරුණු කාරණා කියලා දෙන්න. ඔබ නිවන් දකින්න නම් ඉන්නේ මුලින්ම අපි නිවන් දකින්නට අනුග්‍රහ කරනවා. පස්සේ බැරිය ලෝකෙ ඉන්නට අනුග්‍රහ කරන්නේ. ලෝකෙ ඉන්නට අනුග්‍රහ කරන අය ගොඩාක් ඉන්නවා. නිවන් දකින්න අනුග්‍රහ කරන අය ඉන්නේ අතලොස්සයි. ඒක නිසා ඒ අතලොස්ස නිසා ඒ නිවන් දකින්නට මහා අඩුවක් සිද්ධ වෙන නිසා තමයි ඒ උදෙසා මේ කරුණු කටයුතු කරන්නේ. හොඳයි පින්වතුනි, එහෙනම් බොහෝ වෙලාවක් ධර්මයේ කතා කරලා ඉතින් මේ මූලික හරය මේ කතා කළේ. ඒ මූලික හරය තමයි ඕනේ. ඒකයි මම කියන්නේ සාර ධර්මයේ ඉදිරියට කතා කරමු. තව එක එක ආකාරයෙන් මේ ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන්. පඬිත් සමුපාද අරගෙන එක එක ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. නැවතේ මූලික අවස්ථාවනේ අවශ්‍ය වෙන්නේ. මේ මූලික අවස්ථාව අවශ්‍ය වෙලා මෙතනින් එහාට මේක පැනගන්න එපා. සෝතාපන්න ඵලයේ ලබන්න එපා. අර සත්කාය දිට්ඨිය දුර වෙලා යන්න එපා. මේ කාය සත් කියන අල්ලගෙන මේ මහා විනාශයක් කරගන්න යන මේ වැඩ පිළිවෙල නවත්ත ගන්න එපා. අන්න ඒකේ මුලින් නිදහස් වෙලායි. තමන් වැඩට යන එක නවත්තන්න. සෝතාපන්න නිකන් වැඩට යන්නේ නැහැ කියලා දෙන්න මට මාසයක් නිවාඩු ඕනේ කියලා බොස්ගෙන් ඉල්ලන්න ගිහින්. ඒලේ ඉඳලා පිටුතුනේ මේ මාසය තුරද බණ අහලා කොහොම හරි ඒ වැඩ පිළිවෙල කරගන්න. ඒ විදිහට පිටුතුනේ මේ වැඩ කටයුතු ටික කරන්න හැම මොහොතකම. මම ඔබට කියන්නේ ඔබ අපිට ප්‍රතිපහදුකම් සලසනවා වගේම අපිනුත් දෙයක් ඔබ ගත යුතුයි හැම මොහොතකම. මොකද අපිත් නිවන් දකින්නනේ, ඔබත් නිවන් දකින්නනේ. මොකද හේතුව මෙතන දායකයෝ ඕනේ තැනක් නෙමෙයි. මේ තැන් වලට ඕනේ දායකයෝ නෙමෙයි පිළිගන්නේ. මේ තැන් වලට ඕනේ උපාසක උපාසිකාව. එහෙනම් ඔබ උපාසකයෙක් උපාසිකාවක් වෙන්න උත්සාහ කරන්න. දායකයෝ කියලා කියන්නේ නිකන් දෙන අය විතරයි. නිකන් දුන්නාට විතරක් හරියන්නේ නැහැ පිළිගන්නේ. මේ දින්න දැනින් තව දෙයක් ගන්න උත්සාහ කරන්න. එහෙනම් ඔබ මේ උත්තරමයන් ප්‍රතිපහතුකම් තනසල ඉවරලා ඒ උත්තරමයන්ගෙන් තියෙන ධර්ම ඥානෙ ලබාගෙන ඒ උත්තරමයන්ගෙන් ගුරුවරුකම් ලබාගෙන ඉවරලා මේ භව ගමන කෙලවර කරන්න මම උත්සාහ කරන්නේ. කී යන්නේ මේ හෝ පැවිදි යන්නේ මේ ඉඳගෙන. ඒකයි කෙරෙන්න තියෙන්නේ. ඕනේ වෙලාවක ඒකට යොදා ගන්න. තමන්ගේ වැඩ පිළිවෙල කරගෙන ඇවිල්ලා ප්‍රශ්න තියෙන ඒවා කොහොම ලියාගෙන ඇවිල්ලා හරි කමන්නේ නැහැ. මෙතෙන්දී ඔය හවසට ධර්ම දේශනාවක් කරන වෙලාවට කියන්න. මෙයා මේ විහාරාධිපති හාමුදුරුවෝ මගෙන් ඉල්ලීමක් කළා මම ඉන්නකම් මෙතන හවසට ධර්ම දේශනාවක් කරමු නේද කියලා. මම බොහොම කැමැත්තෙන් මම කියවා හා අපේ හඳුරන්නේ. මොකද ලෝක සත්වයා අපිට ප්‍රතිපහසුකම් සලසන දෙන්නේ ඒ ඇයටත් අපි සිතක් කරයි කියලා හිතාගෙන. ඒක ඒකාන්තයෙන්ම කරනවා. ඔව් වේස මහන්තින් හරියම්ම කරගන්න ධනෙ කොටසක් සාසනීයට පූජා කරන්නේ. ඉතින් ඔබටත් ඒකින් දෙයක් ලැබෙන්න ඕනේ නිසා. ඉතින් ඔබටත් ඒකින් දෙයක් ඒකාන්තයෙන්ම ලැබෙන්න. ඒක නිසා තමයි සිංහදෙනි මේ කතා කරන හැම ධර්ම කොටසක්ම මේ පටිගත කරලා ඒව අන්තර්ජාලයට යොමු කරන්නේ. දැන් ඉස්සරහට ඔය කෙටි කෙටි දේශනා පවා ඉතින් මේ වෙයි. ඊයද උදේට ඔය පිරිසක් ආවේ ඉතින් ඒ පිරිසලත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනීය කරා. එහෙම කරන්න ඕනේනේ. මොකද එන්නේ? පිරිකර උසගෙන ඔක්කොම කරගෙන එන්නේ. එහෙනම් ප්‍රතිපාදුකම් අපිට සරසන් තිබින්න දෙන්නේ හිසකින් යවන්න බෑනේ කෙනෙක්. එහෙනම් ඒ කෙනාටත් අපි ඒ කාන්තේම අවවාද අනුශාසනා කරන්න ඕනේ. ධර්මය පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ සසර ගමනේ මුදව ගන්න වැඩ පිළිවෙල කරන්න. ඒකයි මම කිව්වෙ උදේ පාන්දර ඔවට එන්නේ නැති ධර්මයට හොඳයි. අවු ඉතින් ආවට පස්සේ යව මේ මං වැඩක් කියලා යවන්නත් බෑනේ. ඉතින් අපි මාත් එක්ක කියලා කිව්වම අනේ පැය දෙකක් තිස්සේ ඇවිල්ලා බලන් ඉන්නවා කියලා. ඒ දිනින් එහාට ඉතින් භාවනා කරද්දී ඔක්කොම නවත්තලා ඉතින් එන්න වෙන්නේ. ඉතින් හොඳම එක මේ තමයි මේ හවස යාමේදී ආවන කිසි ප්‍රශ්නයක් නැහැ. හවස යාමේදී කතා බහ කරලා ධර්මයත් අහගෙන ඇති පදමුණ ධර්මයේ කතා කරලා ඉතින් ඒ කටයුතු කරන්න පුළුවන්. ධර්මයේ කතා කරලා තමන් හිර වෙන තැන් අරගෙන එන්න එච්චරයි. හිර වෙන තැන් මම එක කිව්වේ අර නිකන් කාලේ නාස්ති කරගන්න එපා කියන දේ අභිධර්ම කොටස් රාජ්‍යයනී කරගන්න. දැනගන්න එක හොඳයි. සීල රසයන් පරදවල ධර්ම රසය නම් තියෙන්නේ පිටින් මුලින්ම පරිසම් වෙනුනේ ධර්ම රසයෙන්. මොකද ඕක හොයන්න ගිහිල්ලා අමාරුයි වැටෙනවා. Tamanට තේරෙන්නේ නැහැ. පැණි රසයට වහල් වෙච්ච කෙනාට තේරෙනවා Taman රාග ද්වේෂ මෝහයන්ට අහු වෙලා ඉන්නේ කියලා. නමුත් ධර්ම රසයට වැටිච්ච කෙනාට තේරෙන්නේ නැහැ රාග ද්වේෂ මෝහයන්ට අහු වෙලා ඉන්නේ කියලා. අන්න ඒකත් හරි භයානකයි. ඒක නිසා ධර්මයේ හොයන එක පොඩ්ඩකට නවත්ත නිවෙලා අරිහත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන අරිහත්ත්වයටපත් වුණාට පස්සේ ධර්මයේ හොයන්න පටන් ගන්න. බලන්නකෝ පටන් ගනීද කියලා. අරිහත්ත්වයටපත් වෙලා බලන්න. ඉරිදියක් ඕනේ, ධානයක් ඕනේ. ධානය නවත්ත ධාන වර්ණ එක පොඩ්ඩක් නවත්ත නිවෙලා අරිහත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න. ප්‍රඥා ගෝචරව මේ ගමන ගිහිලා පුළුවන් තරම් ඉක්මනට අරිහත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න. අරිහත්ත්වයටපත් වෙලා බලන්න ඉරිදී ඕනේද කියලා. ධාන ඕනේද කියලා. ධ්‍යාන තියෙන්න ඕනේ තමයි පිංගු අරිහත්ත්වයටපත් වෙන්න. නමුත් ධ්‍යාන සමාපත්තිය වලට යන තරම් මහා ධර්ම දේවල් යන අවශ්‍යතාවයක් නැහැ අරිහත්ත්වයටපත් වෙන්න. ධ්‍යාන ගැන නෙමෙයි නිවන ගැන හිතන්නේ. තථාගතයන් වහන්සේ ධ්‍යාන අනුමුණ කරන්න කියලා නැහැ නේ කොහෙවත්. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නිවන සිහි කරන්න කියලා. ධ්‍යාන සිහි කරන්න කියලා නෙමෙයි. නිවන සිහි කරන්න කර්මස්ථානිය අරමුණු කරන්න කියලා. එහෙනම් ධ්‍යාන මට ඕනේ, ධ්‍යාන මට ඕනේ කියලා ධ්‍යාන සිහි කර කර ධ්‍යාන වඩන්න කියොත් එහෙම වෙන්නේ අන්තිමට නිවන් දකින්න කැපත් කරලා ධ්‍යානේ වඩවඩ ඉන්නේ. ඒව සුදුසු නෑ. ඒ වගේ සම්මා පැත්තට තියෙන ඒවා නෙමෙයි. පොඩ්ඩක් ඉතින් ඒවෙන් පරිස්සම් වෙලා කටයුතු කරන්න. මොකද ඔවා හරි සාර දේවල් කියලා තමයි ඔලුවට වැහෙලා තියෙන්නේ. ධ්‍යාන සාරයිද පින්නද? ධ්‍යාන සාරයින නිවන කියලා පනවන්නේ ඇයි? චිත්තය කියන එක සාරයින නිවන කියලා තව එකක් පැනෙවි මොකද උදාහරණ? චිත්ත චෛතසික රූප නිබ්බානනේ තියෙන්නේ. දැන් චිත්තය කියන එක සාර දෙයක් නම් නිවන කොහමද මේ නිවන කියන එකක් පනවලා තියෙන්නේ ඇයි උදාහරණ? එහෙනම් හිත තුලින් ගොඩනගෙන යන යම් කිසි ධ්‍යානයක් ඒකත් සාරයි කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් නිවනමයි සාර. එහෙනම් නිවනම මෙනෙහි කරන්න පුළුවන් තරම්. නිවන සිහි කරන්න. කර්මස්ථානෙ මෙනෙහි කරන්න. ඒක කරන්නේ මේ විදිහට. ඔබට ඒ කාන්තිය මේක කරගන්න පුළුවන්. මේ අද්දෙවිදි මේක කරගන්න පුළුවන් උත්සාහය වීර්යය විතරයි ඕනේ වෙන්නේ. තරුණ පිරිස වලට මම නැවත නැවතත් දෙන අවවාදේ තමයි පුළුවන් තරම් ඉක්මනට මේ අපිත් එක්ක එකතු වෙන්න ඇවිදින්න. පුළුවන් තරම් ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න ඇවිදින්න. ඔය ගොන් කරත්තය අදින ගොණෙක් වෙන්න එපා. පොඩි කාලේ ඉඳලා අම්මා පොඩි ගොන් කරත්තයක් හදලා දෙනවා හදපම් පුතේ කියලා කරේ බඳින. ඊළඟ ලොකු වෙන ඔය ගොන් කරත්තයට එකතු වෙනවා, ඕ ලෙවල් එකතු වෙනවා, ඒ ලෙවල් එකතු වෙනවා, යුනිවර්සිටි එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ගොන් කරත්තය අදගෙන යනකොට තව එළ දෙනකුත් ගොන් කරත්තයක් පැත්තකින් අදිනවා. අම්මා තාත්තා ගිහින් එකතු වෙලා ඒ අම්මා තාත්තාත් එක්ක කතා වෙලා අර එළ දෙනත් ගෙනල්ලි වෙලා අර ගොන් කරත්තේ තියෙන ඔක්කොම එක ගොන් කරත්තයකට දාලි වෙලා එළ දෙනයි හරකයි දෙන්නම් බැඳලා ඉවර වෙලා දැන් දෙන්නටම කියනවා මේක අදහන් කියලා. ඕක නෙමෙයිද බලන්නේ මේ. ඉතින් ඕක කරේ බැඳගෙන දෙන්නත් එක්ක ඇදගෙන යනකොට එකපාරට මොකද වෙන්නේ? ගොම් පැටව හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර එළ දෙනයි ගොම් පැටව ටිකයි ඔක්කොම නැගිනව අර කරත් එන්න එකට අර ගුණාට කියනවා දැන් 10,000 කියලා පන්නන. එක දවසක් එක මොහොතක්වත් නැහැ gedere ඉන්න. එක මොහොතක් හරි gedere ඉරොත් එහෙම නැගින්න කියනවා මේ යන්න වැලට යන්නේ නැද්ද? කොහොම මේක ගන්න දෙන්නේ නැද්ද? කොහොම මේක ගන්න සල්ලි කොහොම මගේ සාරී ගන්න සල්ලි අර ළමෙන්ගේ පන්ති විස ගෙවා ගන්න සල්ලි කොහෙද? යන්න යන්න ගිහින් වැඩ කරා. ওই ටික උදාකර ගන්න තමයි සිංහදෙන මේ ආස්වාද පස්සේ දුවන්න හදා. ඉතින් ඔය සත්‍ය උදා කරගන්න එපා. ඒකේ දැන් ඒ කාලේ ගියා. එතනට වැටෙන්න එපා දැන්. තමන්ව බේර ගන්න හදන හැමතිස්සෙම. තමන්ව බේර ගන්න හදන. තමන්ට මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා බල බල තමන්ව බේර ගන්න හදන. මොකද සිංහදේ ඔය తాවකාලික නවා තැන්පොලක් විතරයි ඔය. ඕවට අහු වෙන්න එපා එක්කෙනෙක්. ඔය ඌනතා පූර්ණයක් ඔය තියෙන තමන්ට ඌනතාවයක් හැදිලා කියන එක දැනගන්න. යම් අවස්ථාවක තමන් හිතනවා නම් අනේ මට ස්වාමි පුරුෂයෙක් හිටියා නම් හොඳයි, මට විරුද්ධක් හිටියා නම් හොඳයි කියලා. ඔතනින් දැනගන්න තියෙන්නේ මං මහා ඌනතාවයකින් පෙළෙනවා කියන එක විතරයි. අහත් පුරුෂයෝ විසින් මට දීපු දෙයක් නිසා මං ඌනතාවයකින් පෙළෙනවා. මෙතන ඉන්න කවුරුත් පෙළෙනවද කියන්නේ අනේ මට පිළිකාවක් නැහැ නේ කියලා. කවුරුද පෙළෙනවද? දැන් මට ඔබව පේන්නේ නැහැ, ඒකින්ද කතා කරන්නම් වෙයි. කවුරු හරි පෙළෙනවද මට පිළිකාවක් නැහැ නේ කියලා. නෑ, ඇයි ඒ හේතුව? අසත් පුරුෂයෝ විසින් තාම මේක ඔළුවට දාලා නැහැ. කවදා හරි දවසක දැම්මනම් මේ පිළිකාවක් හැදුනාට පස්සේ මේ පිළිකාව වේලලා කර කරලා මේ විදිහට දැම්මට පස්සේ රත්තරන් හදන්න පුළුවන් කියලා. අන්න එදාට ඔහු පෙලින්න පටන් ගන්න මොකක් නිසාද? අනේ මට පිළිකාවක් නැහැ නේ, අරුට පිළිකාවක් තියෙනවා නේ කියලා. ඔන්න ඕක තමයි පිටුදෙන ලෝකේ හැටි. එහෙනම් දැන් ඔබට මොකක් හරි දෙයක ඔය මොකක් හරි දෙයකට ඔබ යොමු වෙලා ඉන්න ඕන නම් නිවන් මාගේ හැරෙන්න. ඔය ඌනතා පූර්ණයක් ඔය තියෙන ඔබට ඌනතාවයක් හැදිලා තියෙන. ඔය ඌනතාවේ නිසා තමයි ඔබ කටයුතු කරගෙන යන්නේ. ඉතින් තමන්ව බේර ගන්න වැඩ පිළිවෙල කියදෙන්නේ. ඔවට අහු වෙන්නේ නැතු පුළුවන් නැත්නම් ඉතින් අහු වුණොත් ඉවර තමයි. ලේසි වෙන්නේ නැහැ පිංගුදෙනි මේකෙන් කොට යන්න. විශේෂයෙන් මම තරුණ තරුණියන්ට කියන්නේ. වලේ වැටෙන්න කලින් කියන්නේ වලේ වැරුණාට පස්සේ ඕකෙන් ගොඩට එන්න අමාරුයි. අද වලේ වැටිච්ච මිනිස් ඉන්නවා ගොඩට එන්න බැරුව අපි නිරන්තරයෙන් හැමලා එක 100කට 200කට වඩා ඉන්නවා වලේ වැටිච්ච මිනිස්සු. අනේ අපිට අනේ මේ දරුව පොඩි ඉන්නේ එන්නේ විදිහක් නැහැ නේ කිය. ඉතින් වලේ වැටෙන්න කලින් කියන්නේ මම මේ කියන්නේ මේ ලෝක සත්‍ය ඔක්කොටම නෙමෙයි. අනේ ඒකත් හොඳට මතක නැත්තම් මේ මිනිසුන්ට කේන්ති යනවා මේවා කියද්දි. මම මේවා කියන්නේ මුළු ලෝකේ ඉන්න ඔක්කොම සත්තුන්ට නෙමෙයි. මම මේ කියන්නේ නිවන් මඟ පසක් කරගන්න මේ ලෝකෙට ආව පිරිසක් ඉන්නවා නම් අන්නේ අයට. නිවන් මඟ පසක් කරගන්න යම් කෙනෙක් ඉන්නවා නම් අන්නේ අයටයි මම මේ කතාව කියන්නේ. අනිත් අයට එහෙම නෙමෙයි. අනිත් අයට කියන්න තියෙන මට එකම දේ මොකද? සිංහල ජාතිය ආරක්ෂා කරගන්න උදෙසා පුළුවන් තරම් ළමයි හදාගන්න. එතකොට හරිනේ, ඒකනු බේරිලානේ අපි. හැබැයි නිවන් දකින්න ආව අයට මම කියන්නේ ළමයි හදලා නිවන් දකින ක්‍රමය බුදුහාඳුර කොහොමද කියලා දීලා නැහැ. ඒක නිසා පරිසං වෙලා තමන්ගේ ගමනේ ඉන්න. තරුණ තරුණියන් කියන්නේ ආස්වාද මායාවට අහු වෙන්න එපා. ඔය එකක්වත් ආස්වාද නෙමෙයි, ඔක්කොගෙම තියෙන්නේ මහා ආදීනමයක්. ඔය එකකටවත් අහු වෙන්න එපා. ඉතින් ඇහෙන ඇහෙන මාත්‍රයක් ගන්න ඉන්න හැම කෙනාටම මේ කියන්නේ. මේක අන්තර්ජාලය අද ලක්ෂ ගන්න මිනිස්සු බනහන්. ඒ අයට ඔක්කොටම ඇහෙන්නේ මේ කියන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්න. තමන්ගේ දරුවට ගිනි ගිනි දෙන්න එපා. තමන් විසින් ඇදලා බර ඇදලා බර කරත්තේ නිදාසෙන දරුවට කියනවා මරින් පුතේ. හා දැන් ඉතින් මගේ කාලේ ඉවරයි, දැන් ඉතින් මම මේකේ නිදාස් වෙනවා කියලා මොකද කරන්නේ? අර බර කරත්තේ බඳිනවා අර පොඩි එකාගේ ඔළුවේ. දැන් මම නිදාස් වෙලා දැන් උඹ ඇදහන් කියලා. මරු තාත්තලා. නිදාස් වෙලා එනවා. ඇහිලා පන්සලේ ඉන්නවා. අනේ හාමුදුරනේ මන්නම් නිදාස් වුණා. ඒතර හාමුදුරන්ට අහන් දෙන්නේ මරු තාත්තෙන්නේ මහත්තයෝ. දැන් ඔබ නිදහස් වුණා කියලා කිව්වෙ නම් මේ මහ බරක් නේද අරගෙන ආවේ. දැන් ওই බර කොහෙද තිබ්බේ? අනේ හාමුදුරනේ අපේ පුතාගේ කරේ ඉන්නේ තිබ්බේ. එහෙනම් තමන් අදින ওই ගොම් බර පිංගුතුනි දෙන්න එපා තමන්ගේ දරුවන්ට ඒකම නිදහස් කරන්න. ඒගොල්ලෝ මේ ආර්ය මාර්ගයේ කියලා දෙල මේ ආර්ය මාර්ගයේ යන වැඩ පිළිවෙලක් හදලා දෙන්නේ මේ නිදහස් ආසක් වගේ පැවිද්දට පැවිද්දේ තියෙන ආස්වාදයේ කියලා දෙන්නේ ඒ අයට. ආනිසංසය කියලා දෙන්නේ පිරිසට. ඔබ ගත කරපු ගිහි ජීවිතයේ දෙන කුණ කියලා දෙන්නේ නැතු. කුණ විඳින දැක ගන්න ඔබත් හැම කෙනාම. ආස්වාද මායාවට අහු වෙලා මහා විනාශයක් කරගත්තේ ඔබ ජීවිතේ. දැන් මේක කිව්වා කියලා මුළු ලෝකෙම ඉන්න අය පැවිදි වෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඒකට මහා හේතු වාසනාවක් තියෙනවා. නිකන් එහෙම එක වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේට හිමි චීවරේ දාගන්න මොඩි හේතු වාසනාවක්ද තියෙනවා. ඒකත් ඉතින් තේරුමක් ඇතුව දාගත්තොත් හොඳයි. තේරුමක් නැතුව දාගත්ත ගමන් යන්න ගිය ඔසුපත් නරකගෙන අවිති මහ නරකාදීන් තමයි ඉහිල කෙලවර වෙන්නේ. නේදි නැහැ. දන්නේ නැති කම නිසා කරනවා කියලා කියන්න බෑ. හොඳට දැනගෙන තමයි කරන්නේ තීර්ථ කරන දේවල්. කොහේයිද කියලා හිතාගන්න බෑ. කෙලින්ම අවිති මහ නරකාදී වල තමයි ගත වෙන්නේ. මේදි පාසු වැඩක් නෙමෙයි සාස්ත්‍රුණ වහන්සේ හිමිදී පංචාවෙන් ගන්නවා කියන්නේ. ඒවත් හොඳට හිතා ගන්නවා. ධර්මාභෝධයෙන් මේ විදිහට ධර්මාභෝධයෙන් මේ මාර්ගය පූර්ණ කරගෙන අරියත්ත්වයටපත් වෙන වැඩ පිළිවෙල කරගන්න. හොඳයි ඩිංගුතුනි එන. අපි අදට හමාර කරමු. ඉතින් මේ වෙලාවේදී අපි ඉතින් සිහිපත් කරගන්න ඕනේ ඩිංගුතුනි මේ සද්ධර්මය අපි අහුවද සද්ධර්මය අහලා දැන් මේ ප්‍රඥා සාසනය පූර්ණ කරගෙන ඉන්නේ. ප්‍රඥා සාසනයේ ප්‍රයෝජනයක් ගන්න බැරි කරුණා සාසනයෙන් විතරක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පිරිසක් ඉන්න. ඒ අයව තීපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරලා කොහොමද එතනින් ගොඩ දාලා ඉවර වෙලා සම්මියත් දෘෂ්ටික කරලා එතනින් එහාට මේ ආර්ය මාර්ගයේ සකස් කරගෙන නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න පුළුවන් නම් ඒ උදෙසා ඉතින් අපි කරපු පින් අපි රැස් කරගත්ත පින් විහිදුවල පතුල වල හරින ක්‍රමවේදයක් හදාගන්න. හොඳයි පින් උතුණේ නම් සියලු දෙනාම සූදානම් වෙන්න ඒ උතුම් සත් කටයුත්තට. පළමු කොටම තීපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල අවබෝධ කරගෙන තිඟුතුනි ලෝකේ පුරා මේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්නා වූ වගේම මේ මඟ පූර්ණ කර ගැනීම උදෙසා අප්‍රහිත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්නා වූ මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසෝ තීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමියෝ කෙරෙහි වීදුර පතුල් හරිනේ පිං මිහි දීපැදිරී යාමෙන් ඒ උත්තමියෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙරයට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේගෙන් දේශනා කරන වදාළ ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් අරගෙන ඇවිදිලා එදා මාතිවිල්ලුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. අද අපි අදටපත් වෙනකන් ත්‍රිපිටකයේ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කළා. අපි යම් කිසි පිරිසක් ඉන්නවා නම් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ උත්තම පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිහිදුර පතුල දරණේ පිං විහිදී පැතිරියාමේ නී උත්තමියෝ මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කිරයට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම මිගුත්න මොදකන සිහිපත් කරගෙන දස දහසක් ලෝක ධාතු විඳින මේ ස්ථානෙට ආවා වූ තීරුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඊෂ්ට කාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අකිරේ විදුල පතුල් නරණේ පිං විහි දීපතිරි යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා. යම් සම්මියද්දෝසික දෙවි දේවතාවුන් ඉන්නවා නම් ඒ අයට නිවන් මඟ සකස් වේවා. මිත්‍යාදෝසික දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ අයට දස කුසලයට යොමු වේවා. පුණ්‍ය සිත් වැඩේවා. දෘෂ්ටි ඍජු වේවා. සම්මාදිටියට පත් වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දින දින මොහොතකට තීපත් ගන්න තම තමන් නමින් ජම්මාන්තරගතවන් දිනුනා වූ සීලෝ ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු නෑදෑයෝ ඒ හිත මිත්‍රාදී ඒ පිරිස තමන්ගේ සේවක සේවිකාව දුව දරුවෝ මේ පරිලෝකයේ ඉඳලා ඉන්නවා නම් ඒ සියලු දෙනාව සීපත් කරගන්න. ඒ වගේම පින් දින මේ රටේ මහා දරණ යුද්ධයක් තියෙන කාලෙක මේ වෙනුවෙන් සටන් වැදී මේ පරිලෝකියාව යම් කිසි පිරිසක් ඉන්නවා මිතුරු හෝ සතුරු වශයෙන් ඒ සියලු දෙනාව සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ මේ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි දීදුර පතුල් හරින ඒ වගේම පින් දින මේ අද්භවී විතරක් නෙමෙයි මේට කල්ප ගානක ඊටදී මේ පරිලෝකියාව තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඒ ඥාති හිත මිත්‍රාදී ඒ සියලු දෙනාවත් සිහිපත් කරනවා. බිසින රැස් කරගත් ආ සීන පුණ්‍ය ගංගා පුතුල ගංගා එයා කෙරෙහි විදුල පතුල නරණේ පිං වී දීපතර යාමේ නිය යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදේවා. දස පුණ්‍ය ක්‍රියාවන් දිනු වේවා. දස කුසලේ නැගීවා. මිත්‍යා දෘෂ්ටික වින්නම නම් සම්මා දිට්ඨික වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා කියලා සාදු කෙනේ යට ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ පිංගතුනි මොහොතකට සිහිපත් කරගන්න මේක කල්පණු එකක් ඇතුළේ තමන් විසින් අවැඩ අසාධාරණයට ලක් කළා. ඒ අවැඩ අසාධාරණයන් නිසා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා ඇවිදලා අද ඔබ මරනවා කපනවා කොටනවා කියාගෙන තමන් කෙරෙහි වෛරයෙන් පසු වෙනව නම් තමන්ගේ ආර්ය ගමනට බාධා කරනව නම් තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනව නම් අන්නේ සිළු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සින්න රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙනෙත් විහිදුවර පතුල් හරින මේ පිං විහිදී පැතිරියාමේ නේ අය අභව ස්ථානින් අත මිදේවා සම්මිය දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා වූ බෝධිහි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන් ජීවතුන් අතර ඉන්නාව පිරිස් විශේෂයෙන්ම පිඟුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකීය ප්‍රචාරය කරන්නට මේ අතහිත දෙන්නා වූ තමන් විසින් මෙහෙත මාන්දීන් හරි අඹ කර ගන්නා වූ ධනයක් ඒ ධනයෙන් කොටසක් සාසනයට පූජා කළේ ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා අප කැප කළ කටයුතු කරන්නා වූ පිරිස් ඉන්නවනම් ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාරාධිකාරී උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිඟුතුනි තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීන් දිනියන් රට පාලනය කරන පිරිස් සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම් පුණ්‍ය ගංගා කුසල ගංගා අය ඇකිරේ තීදුල පතුල් හරිනේ පිමිහිදී පැතිර යාමේ නේ යටි යම් කිසි ග්‍රහපල උපත්‍ර දෝසාන්ද කර තිනව නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගසා දූරින් බූත වේවා යක්ෂ පේත පිසාජ මලගේ වල කුම්බාණ්ඩාදී වෙද මෙවැනි අවදෝ සාන්ද කර තිනව නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගසා දූරින් බූත වේවා අස්වා කටවා හෝවා ඕල් දෝසක සංකා දෝසාන්ද කර තිනව නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගසා දූරින් බූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි තීව ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මේ මොහොතකට සිහිපත් කරනවා මේ ස්ථානයේ විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තරපුණා නම් ඒ ආහාර පානය නිසා ලැබුණ අවශ්‍යතාවය ශක්තිය ප්‍රයෝග කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ සද්ධර්මයේ අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ ආහාර පාන තකස් නිලා එදායත අතින්දල බබෝ මොනසකස් කළා වේලි සකස් කළා කුමරු වපුරලා ගයන් කවල පාගල ආහාරයක් වශයෙන් පිළිල කරන්න ගා බකප කළ කටයුතු කළා යම් කිසි වෙලාවක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරනවා විසින රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුතල ගංගා එය කෙරෙහි විඳුල පතුල් හරින නීපින් විහි දීපතිරියාමේ නේයත් යම් කිසි අභව විස්තන හිනුනන් ඒ ගස්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීවල බත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී ඒ සද්ධර්මයේ ශ්‍රවණී කිරීම දිසා උතුම් වූ පරිසරයක් සකස් කරලා තියෙනවා. එහෙනම් මේ ස්ථාන භූමි මේ සමසතු කළ පූජා කලාව යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒකට ධන දාන්නේ යම් කිසි උදව්වක් පදව්වක් කළා නම් ඒ පිරිසවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ ඒ විහාරාධිකාරී මහ උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි විදුල පතුල් හරිනේ පිං විහිදී පැතිර යාමෙන් මේ ස්ථානවල යම් මුල් පදිංචිකරුවන් පිනක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඒ අය යම් අවහී ස්ථානයේ ඉන්නවා නම් ඒ ගත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබ මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී බොහෝ ඈත පොහොත් ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානයේ ඉන්නදී මම ආවත් මනාකොට සකස් කරලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ මේ සජීවීමේ ලෝකින ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මකව සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාදී පිරිසක් ඉදින් ලෝකෙට දීපු දායාද නිසා මම මේ දායාද ප්‍රයෝග කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පිනේට අනුමෝදන් වෙන්න කැපයි. මනම් ඒ අයව තීපත් කරගෙන ඔබ සිරස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විදුල පතුල් හරින මේ පිං විහිදී පැතිර යාමේ නේ අයම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා සම්මය දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා බෝධිහි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්විතුලි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ මිය දෙරණ මත ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුතුනි කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමේ ඒ වගේම පරිස්කාර පූජාවන්ගේ බල මහිමේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තිඟන මොදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා